පිංගතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්න ආවේ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම ඔබගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම ඔබ නමින් ජම්මාන්තරගත වන්ට දිච්ච ඒ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒන් අත මිදලා සුගති මුදිත වෙන්න කියලා. මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබත් හිතින් දෙවියන්ට ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා සුළු මොහොතක් අදිස්ථාන කරන්න. මේ අනාදිමත් සංසාරයක් තිස්සේ එන ගමනේදී ඒ උත්තරීතර වූ ආර්යයන් වහන්සේලාට නිගා කරලා තියෙනවා නම් ඒ උත්තර ආර්යයන් වහන්සේලා කමා කර සිටින්න. ඒ වගේම පිංගතුනි අදිස්ථාන කරන්න අද මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට යම් මාර්ගඵලයක් ලැබපු කෙනෙක් ඉන්නවා නම් ඊළඟ මාර්ගඵලයේ සාක්ෂාත් වේවා කියලා. ඒ වගේම සෝතාපන්න මාර්ගස්තයෙක් ඉන්නවා නම් සෝතාපන්න ඵලය ලබා ගනිත්වා කියලා, තමන්ට ඒ දේ උරුම වේවා කියලා දැඩි අධිෂ්ඨානයකින් යුක්තව ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. හොඳයි පින්වතුනි, මේ සද්ධර්ම දේශනාව පටන් ගන්නට කලින් අපේ නෝන මහත්මයෙක් අහපු ප්‍රශ්නයක් සමඟ අපි කතා කරගෙන ආවා යම් කරුණු කොටසක්. ඒ වගේම ඊට කලින් අපේ මේ මහත්මයෙක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා තව කෙනෙකුට ඒ සද්ධර්මයේ දෙන්න උත්සාහ කරද්දී ඒ මහත්මයාට එවපු ඊමේල් පණිවිඩයක් මට පෙන්නුවා. ඒ ගැනත් ඉතින් පොඩි කතාවක් කළා. පින්වතුනි, මේ සද්ධර්මයේ තියෙන්නේ ඔබගේ අල්ලපු ගෙදර කෙනාට නිවන් දකින්න නෙමෙයි. මේක සෙල්ලම් කරන්න ඕන කාලයක් නෙමෙයි. පින්වතුනි, නිවන් දකින්න ඉදිරිපත් වෙලා මේ පැවිද්දට යනවා කියලා තීරණය කළා අම්මල විරුද්ධ වෙන අදීනව පල්ලෙහාට. එපාම දුකින් නිදහස් වෙන්න එපා. උඹ දුකින් නිදහස් වෙනකොට අපිට දුකයි. ඒක නිසා උඹ ඔහොම හිටහන්. අපි මැරුණාට පස්සේ ඵලය තව කෙනෙක් හිතන්න පුළුවන්. උඹ යනවා මගේ දුවව දාලා, නැත්නම් උඹ යනවා මගේ පුතාව දාලා ඵලයන් මගදී කපනෝ. එහෙමත් හිතෙන්න පුළුවන්. පින්වතුනි, පෘථග්ජනය කියන්නේ මහා දරුණු කොටස. ඒ දරුණු කොටස් වලට දෙන්න තියෙන මේ දනුවම තමයි දරුණු ගති තියෙන නිරේ. ඒ පෘථග්ජන තත්වයෙන් ඉඳගෙන ඒ දහබළු වැඩ කරද්දි තමයි පින්වතුනි දරුණු ගති තියෙන නිරේ ගිහිලා උපදින්නේ. ඒකයි මේ නිරේ එච්චර දරුණු. මොකද පෘථග්ජනයෙකුට පුළුවන් ආර්යයන් වහන්සේ කෙනෙක් කීතු කීතු කළා මරලා දාන්න. ඒ හැටි ඒ තරමට ඒ අය දරුණු. ඉස්සරහට ඕවා ඔබට එයි. නිවන් දකින්න යන ගමනේ නිකමල හිතලා බලන්නකෝ, තරුණෙක් නිවන් දකින්න යනවා, නැත්නම් තරුණියක් නිවන් දකින්න යනවා. ලෝක සත්‍යයට පේන්නේ හරි අසාධාරණයක් කරනවා වගේ. කරුණ යුවලක් නිවන් දකින්න යනවා නැත්තම්. නැත්තම් මැදිවියේ ඉන්න යුවලක් නිවන් දකින්න යනවා. නැත්තම් තාත්තෙක් අම්මෙක් දුවෙක් පුතෙක් නිවන් දකින්න කැයදීමට යන්න යනවා. මේ ඔක්කොම පින්වතුනි මේ මිනිස්සුන්ට හරියට දැනෙන්නේ ලොකු අපහසයක් කරන වගේ පවුලට. එහෙමත් නැත්තම් අපිට හරි දුකයිනේ. ඔබ දුකින් නිදහස් වුණා හරියන්නේ නැහැ. අපිව දුකට දාන. අපි ඔක්කොම එකට දුක් විඳගෙන යන්න ඕනේ. ඕකනේ ලෝක ස්වභාවය. අම්ම කෙනෙක් කියන්න පුළුවන්. අපි උඹව මේ ලෝකෙට හැදුවේ මහාන වෙන්නේ නෙමෙයි. එහෙම කතා කරන අම්මලා ඇති ඕනේ තරම්. එතකොට පින්වතුනි ඔබම නේද ගන්ධබ්බයව රැවැට්ටුවේ. දරුවෙක් දරුවෙක් ඕනේ කියලා අදිස්ථාන කරපු අම්මෙක් තාත්තෙක් දරුවෙක්ව කුසට ගෙන්න ගන්න කරපු වැඩ ටිකක් කියන්න බලන්න. ඔය දරුවෝ ඉන්න පිරිස් එදා ඉඳලා හන්දියේ මස් කඩේ රස්සාව ගත්තා හරක් මරණ එක. ඒකද කළේ? නැත්නම් සාදේශීය සභාවට බැඳිලා බල්ලෝ මැරුවද එදා ඉඳලා? නෑ. දරුවෙක් මව් කුසට ගන්න ඕනේ වුණාම ඔබ බෝධිය ගාවට නොගිය දවසක් නැතුව ඇති. ඔබ පිරිත් නොහපු දවසක් නැතුව ඇති. හැමදාම පිරිත් අහලා නිදාගන්න යන්නේ පිරිත් දාගෙන හැරෙන කොටත් පිරිත්. පිරිත් පිරිත් පිරිත්. බෝධි පූජා. අම්මත් තියෙනවා බෝධි පූජා, නැන්දම්මත් තියෙනවා බෝධි පූජා, මහත්තයත් තියෙනවා, නෝනත් තියෙන හැම කෙනාම බෝධි පූජා තියදී. බණ අහන කෙනෙක් නම් බණ අහහ. මේ වැඩපිළිවෙල කළා ඉල්ලුවේ මොකද්ද? අනේ අපිට වාසනාවන්ත දරූපතක් සිද්ධ කළාද? ශ්‍රේෂ්ඨ දරූපතක් සිද්ධ කළාද? ඔය ඔක්කොම ඉල්ලනකොට සිංහද නෙමේ විශ්ව ධාතුව සැකසিলা. මේ ශ්‍රේෂ්ඨ දරුවෙක් මේ ලෝකෙට එනවා. මොන තරම් අසාධාරණයක්ද කරන්නේ මේ දරුවට නිවන් දකින්න දෙන්නේ නැතුවද? මොකටද ගින්න ගත්තේ එහෙනම්? නිකන් හිතලා බලන්නකෝ. තව පැයක් පරක්කු වෙලා කාගේ හරි බැස්සනම් එහෙම කෙනෙකුට දාය දායද වෙන්න තිබුණානේ. ඒ ගන්ධබ්බය උක්කන්ති වෙන්නේ කර්ම ශක්තියට අනුව තමයි. නමුත් ඔබත් කර්ම ශක්තිය සැකසෙව්වනේ. එක ගන්ධබ්බයකට එක අම්ම කෙනෙක් නෙමෙයි නියමිත. සමනන්තරයේ හැදෙන තැනට අනන්තරයේ බහිනවා ඇවිදෙලා. එහෙනම් ගන්ධබ්බ කොටස් බලාගෙන ඉන්නවා පින්වතුනි. ඔබත් එහෙම කෙනෙක් වෙන්නේ නැති. ඔබත් බලාගෙන හිටියා මට නිවන් දකින්න ඕනේ. මට ගිය අද්දැමේ මම යමක් කරගෙන ආවා. ඒක කරගන්න කලින් මම මැරුණා. දැන් තව මනුස්ස අද්දැමක් සොයමින් සැරිසරන. මනුස්ස ශරීරයක් සොයමින්. එහෙම වැඩ පිළිවෙලක යෙදিলা ඉන්නකොට මෙන්න අම්මෙකුයි තාත්තෙකුයි නැන්දම්මෙකුයි මාමණ්ඩියෙකුයි ඔන්න ඔක්කොම සීයෙකුයි ආච්චියෙකුයි ඉඳගෙන ඉවරලා මෙන්න මේ පිරිත් අහනවා. මේ ඔක්කොම කර කර මට සමනන්තරය හද. ප්‍රාර්ථනා කළා දස දහස් වාරයක්. අනේ වාසනාවන්ත දරූපත. අනේ මහා ශ්‍රේෂ්ඨ දරුවෙක් මේ ලෝකෙට එන්න. ශ්‍රේෂ්ඨ දරුවෙක් එන්න. එහෙමනේ කිව්වේ. ඔය දොස්තර කෙනෙක් වෙන්න ඉන්න එකෙක් ඉන්නව නම් වරයු මගේ බඩට කියලා නෙමෙයිනේ කිව්වේ. එහෙනම් ඔබ නෙවැරද්ද කළේ. එහෙනම් වැරද්ද කරපු එකාලයි පැය දුක් විඳින්න. මේ දරුවන්ට දුක් දෙන්නේ අයිය අම්මලා තාත්තලා. නිකමනේ හිතලා බලන්න. අද තනිකරම දරුවන්ට දුක් දෙන්න. එහෙම දහසක් කෝටියක් බලාපොරොත්තු තියාගෙන මේ ලෝකෙට ආවා ඒ ගන්ධබ්බය. ආපු දවසේ ඉඳලා හරි වෙනස් එයා. ලෝකයා වගේ නෙමෙයි. කාමයට දැඩි ලැබියාවල් දක්වන්නේ නැහැ. ධර්මයත් එක්කම ඉන්නවා. පන්සලට නිතර යන්න හරි ආසයි. බෝධියේ සෙවන කියන එක හරීම සාන්තයි ඒ දරුවට. ධර්මය අහන්න හරි ආසයි. ඔන්නෝම තත්ත්වක ඉඳගෙන ඊට පස්සේ දරුවට ක්‍රමානුකූලව කර්ම ශක්තියෙන් සැකසিলা එනවා පින්වතුනි සද්ධර්මයේ ශ්‍රවණය කර. ඒ නියමාකාර සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙනකොට මේ දරුවට අප්‍රමාණ ප්‍රීතියක් ඇති වෙන්නේ. මම මෙච්චර කල් හොයපු සද්ධර්මය මට ලැබුණද? ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා දිවාරය නැතු. හැමදාම ශ්‍රවණය කර කර මේ සද්ධර්මය අවබෝධ කරනවා. අවබෝධ කරලා යම් දවසක තීරණයක් ගන්න. දැන් මට ගිහි ජීවිතේ ඉඳලා කරගන්න ඕනේ හරිය කරගත්තා. මට තවදුරටත් මෙතන ඉන්න ගියොත් එහෙම මේ ගමනට බාධා සහිතයි. ඒක නිසා මම පැවිද්දට යනවා. ආන් එහෙම තීරණයක් ගන්නකොට අන්න අර අම්මලා කියනවා එහෙම කොහෙද? කොහෙද උඹ බබන් හැදුවේ? පැවිද්දට යවන්න. උඹට පිස්සුද? මෙච්චර වියදම් කළේ උඹ පැවිද්දට යවන්න. ගිහලා දැන් උඹ මොනවද කන්නේ? එක එක ආදින ඉඳුල්ද? ආදී වශයෙන් ප්‍රශ්න කළොත් සුදුසුයිද? එහෙනම් ඇයි ඔබ ඒ දරුවට මේ ලෝකෙට එන්න කියලා ආරාධනා කළේ? ඉතින් පින්වතුනි, මම මේ පෘථග්ජන මට්ටමේ, අධික පෘථග්ජන මට්ටමේ පෙළෙන මනුස්සයන්ට, තරුණ අයට මම මේ දැන් කතා කරන්නේ. අධික පෘථග්ජනව ඉන්න තරුණ පිරිස් වලට මම කතා කරන්නේ. ඉදිරියේදී මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය බැබලෙනවා. බොහෝ මහරහතුන් වහන්සේලා බිහි වෙනවා. බොහෝ මාර්ගඵල ලාභීන් බිහි වෙනවා. ආන්ගේ බිහි වෙන කාලෙට දැන් දැන් මේ කන්දබ්බිය මේ ලෝකෙට එනවා. ඒකට උරුමකම් කියන්නේ ඔබ හද්ද පෘථග්ජනයින. අනේ අර වාසනාවන්ත දරුවන්ට මේ ලෝකෙට එන්න කියලා ආරාධනා කරන්න එපා. ඔබ කරන්නේ මහා අපරාධයක් එහෙම කරලා. ඒ දරුවන්ගේ නිවන වහලා ඔබ ඒ කාන්තෙන් අපාගත වෙනවා. ඒක තව පැත්ත. කවදාක්වත් පින්වතුනි ඒ වැඩ කටයුත්ත කරන්න දෙන්න එපා කාට. අපි මේ විශ්ලේෂණය කරගෙන යනකොට මේ තේරෙන ප්‍රශ්නේ මේ. වාසනාවන්ත ශ්‍රේෂ්ඨ දරුවපත් කිය ඉල්ලන්නේ. එහෙම කරන්න එපා. ඉල්ලන්නේම තියෙන්නේ බෝධි පූජාවක් තියලා කියන්න. ඉංජිනේරුවෙක් වෙන්න ඉන්නව නම් මොකෙක් හරි ගන්ධබ්බෙක් අන්න ඌ බහින්න. නිලියක් වෙන්න ඉන්නව නම් ඌ බහින්න. එහෙම කියන්න. ඔය එකෙක්වත් ශ්‍රේෂ්ඨ නෑනේ. ඉංජිනේරුවෙක් කියන කෙනා ශ්‍රේෂ්ඨද? ඒ මේ කොහෙද ශ්‍රේෂ්ඨකමක් තියෙන්නේ? ඔය ඔක්කොම සල්ලි හම්බ වෙන රස්සාවල්. රස්සාව කරලා සල්ලි ටිකක් හොයාගෙන කාලා ඇඳලා ඉන්න එක තමයි හැම කෙනෙක්ම කරන්නේ. එහෙනම් ගොවියට වඩා දොස්තර නෝන හෝ දොස්තර මහත්තයා හෝ නැත්නම් ඉංජිනේරු නෝන හෝ ඉංජිනේරු මහත්තයා ලොකු වෙන්නේ කොහොමද? ඒ සමාජය හදාගත්ත වැඩ පිළිවෙලක් ඒක. ගුරුවරයෙක් ලොකු වෙන්නේ කොහොමද ගොවියට වඩා? ගොවියත් මොකද කරන්නේ? හේනක් වගා කරලා තමන්ගේ කාලේ වැය කරලා ඉවරලා ඒකෙන් වගා කරපු දේ විකුණලා සල්ලි හොයාගන්න. ඇකවුන්ටන්ට් මහත්තයෙක් මොකද කරන්නේ? උදේ ඉඳලා දවල් වෙනකම් පුටුනේ ඉඳගෙන ඇකවුන්ට් හදලා එයත් සල්ලි ටිකක් හොයාගන්න. ඔය දෙන්නම මොනවද කරන්නේ? ජීවත් වෙන කල් කාලා බීල ඉන්නවා. ඔය ටිකනේ කරන්නේ. ඉතින් එහෙම අයට එපා කතා කරන්න. මේ නිවන් දකින්න මේ ලෝකෙට පහළ වෙන උත්තම උත්තමාවියන්ට, ඒ උත්තම උත්තමාවියන් රවට්ටන. අපි නම් හොඳයි. මේ අපි බෝධි පූජාත් තියෙනවා. අපිත් එක්ක හිටියොත් උඹට වැඩේ කරගන්න පුළුවන්. මේ බලන් අපි බණත් අහන. එහෙම කළා ඔක්කොම මාර්ගය හදලා එන්න. ඇවිල්ලා ටිකක් ලොකු වෙනකොට මොකද කියන්නේ? පිස්සුද උඹට? සාධාරණද පින්වතුනි? ඒක නිසා මේ සද්ධර්මයේ නොහන මිනිස්සුන්ට කියන්න, ශ්‍රේෂ්ඨ දරුවපත් නම් ඉල්ලන්න එපා. ලෞකිකව දියුණු වෙන්න බලාගෙන එහෙම එහෙමත් හොඳ පිරිස ඉන්නවනේ. කරදරයක් නැතුව විශේෂයෙන් මතක් කරන්න කියන්නේ බෝධිය යටදී. නිවන් දකින්න යන්නේ උන්නම් අපේ බඩට එන්න එපා. පින්වතුනි, ඒ නිවන් දකින්න යන උත්මය ඕපපාතිකව ගස් මුල් වල හරි උපදී. හේතු වාසනාවන්තයා. නැත්තම් පින්වතුනි නිවන් දකින්න හරි බාදයි. දරුවෝ කී දෙනෙක් අඬා වැළපෙනවද අම්මලා තාත්තලා අවසර දෙන්නේ කියලා? මොකටද මේ dance කරන්න යන්නේ? අවුරුදු 15 ඉඳලා 25 දක්වා ඉන්න දරුවෝ මම හිතන්නේ 10කට කිට්ටුයිද? එක දරුවෙක් අම්මට කවි ලියනවලු. මම දන්නේ නැහැ අපිට මේ මහත්තුරුන්ගෙන් එන්නේ. අම්මේ මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා. පැවිදි වෙන්න නේද මේ අවසර ඉල්ලන්නේ? හරක් මරන්න යන්නේ නෙමෙයි. ඔන්න ඕවා පින්වතුනි සහ ගහන අපරාධ. කවුරු කළත් දෙමාපියන්ගේ පැත්තෙන් දෙමාපියන්ට හිතෙන්න පුළුවන් අපිව දාලා යන එකත් සහ ගහනවා තමයි කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒකත් දෙමාපියන්ගේ පැත්තෙන් හරි කියලා. නැහැ. පැවිද්දට යනවා කියන්නේ දරුවෝ මැරෙනවා නෙමෙයි. ඒක වැරදි අදහසක්. පැවිද්දට යනවා කියන්නේ දරුවව විනාශ වෙනවා නෙමෙයි. දෙවි බමුණන්ගෙන් පවා වැඳුම් ලබන වැඩ පිළිවෙලකට දරුවා යන්නේ. ශාස්ත්‍රුන් වහන්සේගේ පාත්‍රය අතට ගන්න. ඒක ශාස්ත්‍රුන් වහන්සේගේ. මේ ලෝකෙට පහළ වෙච්ච මහා ශ්‍රේෂ්ඨයගේ. උන්වහන්සේට හිමි දාණයෙන් පංගුවක් ගන්න. ඒක කොහොමද ඉඳුල් වෙන්නේ? නිකමට හිතලා බලන්න. උන්වහන්සේට පූජ කරපු චීවරේ ගන්න. මහා අපරාධයක් කිව්වද? මේ ලෝකේ විනාශ වෙනවා කියන එක අපරාධයක් නෙමෙයි මේ කියන දෙත් එක්ක. ඊට මහ මාපොළො උහුලන්නේ නැති අපරාධයක් ඒක. ඒක නිසා ඔබ සියලුම දෙනා හැම මොහොතකම ප්‍රාර්ථනා කරන්න. මේ නිවන් දකින්න දැඩි ආයාසකින් පසු වෙන සියලු දෙනාටම නිදහස ලැබෙන්න කියලා. නිදහස ලැබෙන්න කියලා. දරුවෝ පැනල යනවා. අවුරුදු 16 17 දරුවෝ කොහෙන් හරි යන මොකෙක් හරි තරුණයෙක් හොයාගෙන පැනල යනවා. ඒකවත් බාර ගන්නවා ආභව. හැබැයි පැවිද්දට යනකොට ඒක මහා අපරාධයක්. දැන් මෙච්චර කල් අපිට ගල් මුල් වැදිච්ච ප්‍රමාණය අඩුයි. නෑ කියනවා නෙමෙයි. අඩුයි. නමුත් දැන් ඉස්සරහට හොඳට වදී ගන්න. ඇයි ඒ? තරුණ පිරිස් පැවිදි වෙනවනේ. ඒක නිසා තමයි පින්වදෙනි මම තීරණය කළේ වහ වහම මගේ වැඩ පිළිවෙල ඉක්මන් කරගන්න. වහ වහම මේ සද්ධර්මය අවබෝධ කරගන්න. ඉතුරු මාර්ගඵල ලබන්න ඕනේ. වහ වහ. ඇයි? කොයි වෙලේ මරලාදයි දන්නේ නැහැ. කියන්න බෑ. සද්ධර්මයේ එන තැන නැවැත්තුවා නම් වැඩේ හරි. එහෙමත් වෙන්න බැරි කමක් නැහැ. කොහොමත් මම මැරෙන්න ආපු එකෙක් නේ. මම දන්නේ නැහැ කොයි වෙලාවකද මගේ මරණය සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා මට අවුරුදු 60ක් පස්සට මේක දාන්න බෑ. මම මේ ගමන ආවේ නිවන් දකින්න. ඒ වගේම පිංගතුනි ඔබත් මේ ගමන එන්නේ නැත්තේ නිවන් දකින්න. ඔබට තාම ඒක තේරිලා නැහැ. මට තේරිච්ච ගමන් ඔබට තේරෙන්න ඕනේ කියලා එකක් නැහැ හැබැයි. මගේ අතීතේ මතක් වෙනකොට මට හිඳා අඩිය දානවා. මැරුණා නම් එහෙම. දැන් මේ ඉන්න හිඳ හොඳයි දැන් තාම. මැරුණා නම් එහෙම. සෝතාපන්නෙක්වත් වෙන්න කලින් මැරුණා නම් එහෙම මොකද වෙන්නේ? අපාය තමයි උරුම. මම කියපුවා නෙමෙයි පින්වතුනි සාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව. දිව්‍ය ලෝකෙට යයි. ප්‍රකෝටියෙන් එක්කෙනෙක්. මනුස්ස ජීවිතයක් ලබන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න සම්භාවිතාව තියෙන්නේ කියලා කිව්ව ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය. මොලේ තියෙන කෙනෙක් ඇහුව කියයිද මැරෙන මැරෙන එක දිව්‍ය ලෝක යනවා කියලා. දැන් මනුස්ස ලෝකේද සුගතිය දිව්‍ය ලෝකේද සුගතිය? එහෙනම් මනුස්ස ලෝක මනුස්සත් බව ලබන්නත් කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න ආසේ නම් මෙතනින් මැරෙන කෙනෙක් දිව්‍ය ලෝකේ යනවා කියන එකේ සම්භාවිතාව කොච්චරද තියෙන්නේ? යනවා. සෝතාපන්නයෝ යනවා. නොයා තියෙන්නේ නැහැ. සෝතාපන්නයෙක් මැරුණොත් එක්ක මෙතන එක්ක එතනනේ. එන ඒක ඒක ලැබෙන්නේ මේක තුලමයි. මේ සද්ධර්මය තුල ඒක ලැබෙන්නේ. එහෙනම් මේ සද්ධර්මය තියෙන්නේ පිටින් එකිනෙකාව උස්සන්න එකිනෙකාව පල්ලෙහා දාන්න නෙමෙයි. මේ සද්ධර්මය තියෙන්නේ ඔබ අවබෝධ කරගෙන නිවන් දකින්න. නමුත් මේකේ මහා අසාධාරණයක් තියෙනවා. මේ දරුවෝ අඬා වැළපෙන පෘථග්ජන මිනිස්සුන්ට කඩු කිනිසි අතට ගන්න පුළුවන්. නමුත් මේ දරුවන්ට කඩු කිනිසි අතට ගන්න බෑ. ඒ අරගෙන තියෙන ධර්මයේ අතට. ඒ ධර්මයේ අතට අරගෙන ඒ අය මේ ධර්මයේ හැසිරෙනවා. එක වේලකින් යැපෙනවා ඒ දරුවෝ. අවසර නැහැ පැවිද්දට ඉන්න. ඇයි අවසර නැත්තේ? තව හිටහන්. තව ඉඳලා ඵලයක්. තව ඉඳලා ඵලයක්. ඒකයි ප්‍රශ්නේ. තව හිතහන්නම් කමක් නැහැ. තව ටිකක් ඉඳලා ඵලයක්. ඒ කියන්නේ උඹ දුක් විඳා මදි. මගේ දරුවා වුණාට උඹ මගේ දරුවා වීම නිසා උඹ තාම විඳපු දුක මදි. තව විඳපන් ටිකක්. ඒ ටික විඳලා ඉවරනහම ආදයන් ඵලයක්. මිනිස් හිතන්නේ පැවිද්දට ගියාම දුකයි. මේ අල්ලගෙන සාරයි කියලා අල්ලගෙන මේ ඉන්න එක හරි සැපයි කියලා. එහෙව මිනිස්සු නේද පිංගතුනි ශාස්ත්‍රෝන් වහන්සේ තමන්ගේ ගුරු කරගන්නේ? මොන බොරුද ඔය? නිකන් කට වැදිනේ ඔය කියන්නේ. ඉතිපි සෝ භගවා. ඔය කියන්නේ මොනවද? කට වැදි. කට වැදි කියන්නේ කටපාඩම් කරපු දෙයක් කියන්නේ. දන්නේ කොහොමද ශාස්ත්‍රෝන් වහන්සේ වෙන්නේ? මේ උත්තමයා මගේ ශාස්ත්‍රෝන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මයේ දරාගෙන ජීවත් වෙන්නේ. කොහොම හරි මේ භව ගමන කෙලවර කරගන්න හදන්නේ. ඒ උදෙසා දහම් දේශන්නේ. මම ඒකයි කිව්වේ. මේවා මේ දැන් කාලේ කතා කරන ධර්මයේ දෙන්න එපා පුතඥයන්ට. දුන්න ගමන් මොකද වෙන්නේ? ඔසුපත් නරකාදී වල යන්න හිට මේකල කෙලින්ම අවීතිය කියලා නතර වෙන්නේ. ධර්මයේ තේරෙන අයට දෙන්න. මේක කෙලවර කරගන්න යන්තම් අංශු මාත්‍රයක් හරි ඌමනායට දෙන්න. ඒ අයට පුළුවන් ඒකෙන් යමක් ලබා ගන්න. එතකොට සිංහදිනේ ගිහි ජීවිතයේ කියන එක සාරත්වයක් ඔබ දකින්න ඇති සමහර විට. බොහෝම සාරයි අය හිතාගෙනත් ඇති. ඒ තාම මුලාවෙන් ඉන්නේ හින්දා. ඔය මුලාවෙන් නිදහස් වෙන මේ සද්ධර්මයේ පුළුවන් තරම් මෙනෙහි කරන්න. ඒ සද්ධර්මයේ මෙනෙහි කරනකොට ඔබට ශක්තියක් එනවා ශාස්ත්‍රුන් වහන්සේගේ නාමයෙන් මම මිදෙනවා කියලා. ආන් ඒ තැනට ඔබගේ හිත හැදුනා නම් ඔබ මිදුණා. අද ඔබට ඇඳුම් කීයක් තියෙනවද? ඔබ දැන් මෙහෙමයි. අවබෝධයක් නැතුව හරි ඔබ එක දෙයක් දන්නව නේද? ඇලුනොත් දුකයි කියලා. අවබෝධයක් ඇතුව හෝ නැතුව ඔබ දැන් මේ බෞද්ධයෝ කියලානේ කියන්නේ. එහෙනම් ඒකේ තියෙන මූලික දෙයක් තියෙනවනේ, තණ්හාය ජායති සෝකෝ කියන ඒක දන්නවනේ අඩුමතරම්. එහා ගෙදර බල්ලා මැරුණට වඩා තමන්ගේ බල්ලා මැරුණාම දුක බව දන්නවනේ. එහෙනම් පින්වතුනි තමන්ට තියෙන්න ඒකෙන් දුක නේද ජනිත වෙන්නේ? එහෙනම් දැන් මට කියන්න ඇඳුම් පහක් තියෙන එකෙද්ද දුකසේ ඉන්නේ? ඇඳුම් 25ක් තියෙන එක. ඇඳුම් 25ක් තියෙන එකටනේ දුක. නමුත් ලෝක සත්‍යය මොකද්ද කියන්නේ? මුට තියෙන ඇඳුම් 5යිනේ. මට තියෙනවා ඇඳුම් 25ක්. ඉතින් ලෝක සත්‍යය දැන් මේ අනිත් පැත්තනේ හිතාගෙන ඉන්නේ. ඇඳුම් 25 තියෙන එක තමයි සැප විඳින්නේ. ඇඳුම් 5 තියෙන එක සැප විඳින්නේ නැහැ. පින්වතුනි ඔබ පිළිගත්තනේ දැන් ඇඳුම් 25 තියෙන එක දුක් විඳිනවා කියලා. ඒ ඇඳුම් ටික නිසා. කාව කනවනම් කාවන්ට තෝරගෙන කන්නේ ඇඳුම් 25ක් තියෙනව නේද? උන්ට තෝරලා බේරලා හොඳ එක කාලා දාන්න පුළුවන් වෙන්නේ. ඇඳුම් 5ක් තියෙන එකගේ නිකන් හිතලා බලන්න. ගොඩ ගහලා තියෙද්දි ජරා වෙනවනම් නිතර අවුවේ දාන්න ඕනේ නම් ඩ්‍රයි ක්ලීන් කරන්න ඕනේ නම් කවුද දුක් විඳින්නේ? නැහැ. 25ක් තියෙන එකක් නෙමෙයිද? එහෙනම් 5ක් තියෙන එක වගේද පින්වතුනි 3ක් තියෙන එක? නැත්නම් 3ක් තියෙන උතුම. 3 සිවුර දරාගෙන ඉන්න උතුම. ඔය ඇඳුම් මදින්නේ මැඳුම් අඳින්නේ මැදලා නේද? නෑ, ඇඳුම් 25ක් තියෙන කෙනා ඇඳුම් 25ක් අයන් කරන්න ඕනේ නේද? හැබැයි අයන් කරන්නේ නැතුව ඇඳුම් අඳින්නත් ඔබ කැමති නේද? ඒකනේ ටී ෂර්ට් වගේ වගන්නේ ටික. එහෙනම් සදහටම ඇඳුම් අයන් කරන්න ඕනේ නැත්තම් ඇඳුමෙන් වෙන විලි වසා ගැනීම වැහෙනවනම් විලි ටික වැහෙනවනම් බොහෝම හොඳට. එහෙනම් ඔබ ඒ තරමින් දුකෙන් නිදහස් නැද්ද? මම ඔබට තේරුම් කරන්නේ තිඟදින මේ පැවිද්ද කියලා කියන්නේ 80%ක් දුකින් නිදහස් වෙන තැන. ඔය රස්සාව ඔබට සැපයක්ද දෙන්නේ? ඔය රස්සාවේ ඔබට දීලා තියෙන වගකීම් ටික තව ඉල්ල ගන්න. මට සෙනසුරාදාක් දෙන්න. මට ඉරිදා දහයක් රැයක් දෙන්න. මං අරක ඒකත් මං කරන්නම්. ඔය ඉල්ල ගන්න මොනවද? වගකීම් නේද? හිත රිදවීම් නේද? ඔය ඉල්ල ගන්න. දැන් ඕක සැපයක්ද එතකොට? 80%ක් දුකින් නිදහස් තින්වදනි මේ නිදහස් අහසක් වන් පැවිද්ද කියන එක. පැවිද්ද දුක් තියනවද? ආරන්නේ සේනාසනයක ඉන්නකොට ණයෙක් ගහන්න පුළුවන්. හරි, ඇත්ත තමයි. ආරන්නේ සේනාසනයක වගේ නෙමෙයි, පන්සලක වගේ ඉන්නකොට ණයෙක් ගහන්න පුළුවන්. දැන් ගෙදරට ණය එන්නේ නැද්ද? ගෙදරට ඇවිල්ලා ණයෙක් ගහන්න බැරිද? හරි, බෑ කියමුකෝ. ආරණ්‍ය සේනාසනේ මැද්දෙන් යනවද පින්වතුනි ලොරි බස්? නෑනේ. එහෙනම් ලොරි බස් නිසා වෙන අනතුරු නෑනේ. ආරණ්‍ය සේනාසනේ කහිරි පයින්න තියනවද? පාරවල් ක්‍රොස් කරන්න තියනවද? එහෙනම් පාරවල් ක්‍රොස් කරන්න ගිහිලා චොප්ප වෙලා මැරෙන්න තියෙන ඔක්කොම ඉවරයිනේ. බිල්ඩින් කඩාවැටලා මැරෙන්නේ. කඩාවැටෙන්න තියෙන්නේ මොකද්ද? ලෝක එච්චර බර නෑ, පොඩි බහල කෑල්ලක් තමයි ඔළුවට කඩාවැටෙන්න තියෙන්නේ. සත්තු අත බලන්න යන්නේ නෑනේ, කොටිය ගන්න. යාල වනෝද්‍යානය බලන්න යන්නේ නෑනේ, වලහ කන්න. එහෙනම් දැන් කොච්චර දුකෙන් නිදහස්? එවන කියන්නේ කොහොමද? අනේ කොහොමද එහෙම කරන්නේ? ණයෙක් ගැහුවොත් එහෙම? තව කියන ආරක්ෂාවක් නැහැ. දැන් ඔබ මේ වැඩ ඇරිලා පාර යනවා, ගෙදර යන්න රෑ. එතකොට ආරක්ෂාවල් තියෙනවා. ඇයි සතරවන් රජදරු එනවනේ ආයුධ හතර අරගෙන පිටිපස්සේ? එතකොට ආරක්ෂාවල් තියෙනවා. අර උත්තමාවි මේ මොකද්ද? සම්පූර්ණයෙන්ම කෙස් දිගත් නැහැ. කෙස් තියෙනකොට ඉතින් කාන්තාව ලස්සනයි. කොටන හරි දිගට හරි කෙස් තියෙනකොට තට්ටේ ගැහම වගේ නෙමෙයිනේ. දැන් ඒ එහෙම එක්ක අර පැවිදි වෙච්ච උත්තමාවිගේ ආරක්ෂාව ගැන බයයි. හැබැයි පන්ති යන දුව ගැන බය නැහැ. ඇයි? එතන ආරක්ෂාවයි. මඟතොට ආරක්ෂා සහිතයි. පින්වතනි, අපිත් එක්ක මේ ගමන යන අපි මේ හදන ආරාම විහාරවල වැඩ වාසය කරන එකම එක උත්තමයෙකුටවත් උත්තමාවියකටවත් වරදක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒවට අදාළ සියලු ආරක්ෂා විධිවිධාන යොදලා තියෙනවා. හැම කුටියකටම පින්වතුනි එලාම් එකක් පවා හයි කරලා තියෙනවා. මොකෙක් හරි තනලා මේ කරදර කරන්න හදන නිසා නෙමෙයි. හදිසි හරි තමන්ට අසනීපයක් හැදුවා. ඒ ස්විච් එකේ බුහම් ඔෆිස් එකේ මැප් එකේ වැටෙනවා අහවල් තැන තියෙන කුටි. භික්ෂුන් වහන්සේට හෝ භික්ෂුණීන් වහන්සේට කරදරයක්. එතකොට ඒ වෙනුවෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා. අනගාරික පිරිස් ඉන්නවා. සතිය දෙක ඇවිල්ලා පැවිදි වෙන පිරිස්. එතන ඒ පිරිස් වහ වහ ඒ තැන් වලට යනවා. ගිහිල්ලා ඒ කටයුතු කරනවා. වෛද්‍යවරු වෛද්‍යවරියෝ අප කැප වෙලා ඉන්නවා පැය 24. ඒ අය ප්‍රතිඥා දීලා තියෙනවා. ඒ අයගෙන් වෙන්න ඕනේ සේවය ඒ අය නොපිරිහෙලා ඉටු කරනවා කියලා. එතන මේ අය මෙතනට යන අයට තියෙන නිවන් දකින්න එක විතරයි. මේ වෙනකොට දවස් 100කට එහා පැත්ත දාන බාර අරගෙන තාම සති දෙකයි මේ දාන බවන්නම් බාර ගන්න පුළුවන් කියලා කියලා. තාම කුටි හදන්නවත් පටන් අරගෙන නැහැ. ලංකාවේ දැන් ඉතින් අවුරුදුනේ. තාම පොඩ්ඩක් ඉන්නවා. ඒ දේවල් ඒ කටයුතු ඒ විදිහටම සිද්ධ කරනවා. කිසිදු ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ. පින්වත් උදවිය ඉන්නවා පින්වතුනි ඒවට උදව් කරන්න. ඔබට තියෙන එකද? මොකද්ද? නිවන් දකින්න. ඔබට තියෙන ඔබේ වැඩේ කරගන්න ඉතුරු ටික ඔක්කොම අම්මා තාත්තා කළාට වැඩියෙන් කරන්න බලාගෙන ඉන්නවා පිරිස්. අම්මා තාත්තා ඔබට බත් එක දීලා වැන්දේ නැහැ නේද? එතන ඉන්නවා පිරිස් පින්වදින ඔබට බත් එක දීලා වඳින්න. ඔබට අසනීප වුණොත් ඔබට සියලු දේ කරලා දෙන්න. ඔබ වඩිනකොට ඔබේ කකුල් දෝවන්න. ඒ තරමට පිරිස් එතන ඉන්නවා. එහෙනම් ආයි මොනවටද බය වෙන්න තියෙන්නේ? ඒ කුටි නිර්මාණය වෙන්නේ කණු උඩ. ඒ කණු වල ග්‍රීස් ගාලා කෘමි සතෙකුටවත් ඒක ඇතුළට එන්න බැරි තරමට ආරක්ෂාව සහිතව හදන්නේ. මොකද ඔබගේ ජීවිතේ තරම් වටින ජීවිතයක් තව නැහැ. ඔතෙන්ට යන්න කවුරු හරි තීරණය කළා නම් ආන් ඒ උත්තමයා හෝ උත්තමාවගේ ජීවිතේ තරම් මේ රටවල් වල ඉන්න රජවරු සිටුවරුවත් ඒ ජීවිතවත් වටින්නේ නැහැ. මොකද පින්වදින මහා භාග්යක් ලබාගත් පිරිස් රජ කෙනෙක් වෙනවා කියලා කියන්නේ ඊළඟට මැරිලා අපාගත වෙන තමයි වැඩි හේතු තියෙන්නේ. ඇයි? ඕකම මරහන් ආරු හබ හත් දෙනම අර ගලෙන් පල්ලර දහ ඕක දියගිල්ල මරහ ඔය ටික නේද කරන්නේ. ඉතින් දැහැමින් රජපාලනය කරන අයත් ඉන්න පුළුවන් අතරින් පතර. මේ උත්තමයන්ගේ ජීවිත හරි වටිනවා. ඒක නිසා පින්වතුනි එතන ඉන්න උත්තම පිරිසක් ඉන්නවා ගිහි පිරිස. සමහර පිරිස් පැවිදි වෙන්න බලන් ඉඳලා ඒ අය පැවිදිකම මාස 6කට කල් දාපු අය ඉන්නවා. පෞල් ප්‍රශ්නේ හින්දා නෙමෙයි. මේ අවස්ථාවේදී පැවිදි වෙන්න යන උතුමන්ට ඒ සියලු සත්කාර සම්මාන කළා. මේ ආරාම පූජාව හරියාකාරව සිද්ධ වෙගෙන යනකොට ඒකේ තියෙන වැඩ කටයුතු සියල්ල ගානට සිද්ධ වෙගෙන යනකොට ඒ අය පැවිදි වෙන. එතකල් ඒක කර තියාගෙන වැඩ කරන්නේ. එහෙම පිරිසින් හැමතැනම මිහුදු වැලි දාන. මිහුදු වැලි දැම්මහම කෘමිසත්තුන්ට එන්න බැහැ. එහෙනම් නායක නෙමෙයි පිංගුතුනි, කූඹියෙක්වත් නගින්නේ නැහැ ඔය කියන මේවක. භාවනා කරන තැනක් වෙනම හදනවා කුටි. ඒ තැනට පිංගුතුනි net එකක් දානවා භාවනා කරා. මදුරුවන්ගෙන් කරදර වෙන්නේ නැති වෙන. නිදා ගන්න ඔබට වෙනම net එකක් දානවා. Attach bathroom එකක් හදනවා. බාත්รูම් එකක් හෙවත් টয়ලට් එකක්. නාන තැනක් නෙමෙයි টয়ලට් එක. ඒවත් වල වැසිකිලි නෙමෙයි. ලංකාවේ තියෙන අර පෝච්චි වැසිකිලිත් නෙමෙයි. ඔබ පාවිච්චි කරන කොමඩ් පෝච්චි වැසිකිලියක්වත් හයි කරන්නේ නැත්නම් බැරි වෙලාවේ කකුල හොදන්න ගිය වෙලාව කකුල පෙරලුනොත් එහෙම ඕක ඇතුළට ගිහිල්ලා. ඔබගේ ජීවිතේ ඒ තරමට අපි ආරක්ෂා කරනවා. එහෙනම් දැන් තව මොනවද ආරක්ෂාව ගැන කතා කරන්නේ? පොලිසියේ මහත්තුරු අපකැප වෙලා ඉන්නවා. නිරන්තරයෙන් හැවිල්ලෙන් ඉන්න ඔය දේවල් ගැන. එහෙනම් දැන් තව මොනවද ඕනි? ධර්මයේ දෙන්න බලාගෙන සද්ධාම්මචාරීන් වහන්සේලාත් වැඩ ඉන්නවා. අවශ්‍ය කෙනෙකුට ධර්ම සාකච්ඡාවක් කරන්න ඕන නම් ධර්මයේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ උත්තරමේ අපකැප වෙලා ඉන්නවා ඒකට. එහෙනම් මේ ඔක්කොම තියෙනවා නම් පින්වතුනි ඔබගේ දරුවට කිසිම හානියක් නැහැ ඔතනට යන්නේ. හානිය තියෙන්නේ ඔබට. මොකද්ද? ඔබගේ මානෙට තියෙන ප්‍රශ්නයක් ඔය තියෙන්නේ. එහෙනම් යමෙක් මානෙට ගිහිල්ලා මාන්නාදික වෙලා යම් කෙනෙක්ගේ නිවන වහනවා කියලා කියන්නේ අවීති මහ නරකාදී යන වැඩක්. ඒක නිසා ඔය සියලු දෙනාගෙන් ඉල්ලන්නේ, සියලුම ස්වාමි පුරුෂවරුන්ගෙන් ඉල්ලන්නේ, සියලුම භාර්යාවන්ගෙන් ඉල්ලන්නේ, අම්මල තාත්තලගෙන්, දුව දරුවන්ගෙන් ඉල්ලන්නේ. යමෙක් නිවනට යන්න ඉන්නවනම් ඒක බාධා කරන්න එපා. ඊට වඩා හොඳයි හොඳට කැපෙන කැත්තක් අරගෙන බෙල්ල කපා ගන්න. ඒක කරගන්නවට වඩා එහෙම වුණොත් එහෙම අවීතිය නෙමෙයි මග කොහෙ හරි යයි. තිරිසනෙක් හරි වෙලා උපදී. අර උත්තමයන්ගේ මග බාධා කළොත් එහෙම ඒ කාන්තෙම අවීතිය යන්නේ. කවුරු හරි කියනවද නැහැ කියලා. එකඟ වෙන්න පුළුවන්ද කාට හරි නැහැ කියලා. ඒ තරම් සහගහන අපරාධයක් කොහෙද තියෙන්නේ? නිකන් හිතන බලන්න. වැරද්ද කළේ දෙමාපිය. මොකටද ශ්‍රේෂ්ඨ දරුවෙක් ඉල්ලුවේ? මොකටද බෝධි පූජා දීපේ? මොකටද පිරිත් ඇහුවේ? ඉල්ලන්නේ එහෙම අය. ආවට පස්සේ ඒ අයගේ කටයුතු කරගන්න දෙන්නේ නැහැ. හරියට අරග දෙන්නම් මේක දෙන්නම් කියලා අරගෙන ගිහින්. ඒ කියපු එකක්වත් කරන්නේ නැහැ වගේ වැඩ. ඒක නිසා පින්වතුනි ඔබ සියලු දෙනා මොකද මේ වෙලාවේ පින්වතුනි මේ අහිංසක දරුවන්ව බේරගන්න තියෙන්නේ ඔබටම. ඒක නිසා ඒ අහිංසක දරුවන්ගේ නාමෙට සියලුම දෙනා දවසකට පැය කාලක්වත් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ මම ඔබට දේශනා කළා ඇත. ඒ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන මේ විශ්ව ධාතුවෙන් ඉල්ලීමක් කරන්න නිවන් දකින්න යන්න කැමැත්තෙන් කටයුතු කරන උතුමන්ගේ සියලු බාධක දුර වෙලා ඒ උතුමන්ට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. අද පටන් පින්වතුනි අපි මේ කරන හැම සද්ධර්ම දේශනාවකදී අවසානයේදී ඔබ සියලු දෙනාම සත්‍යක්‍රියා කරන්න. අද විතරක් නෙමෙයි මෙතනින් එහාට කවදහරි දවසක යමෙකුට නිවන් දැකීමේ අවශ්‍යතාවය මත පැවිද්දට යන්න අවස්ථාවක් ආවොත් ඒට සියලු බාධා මගහැරේවා කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න, දෙවියෝ යදින්න, සාසන මාමක දෙවිවරු ඉන්නවා, මේ සාසනය ආරක්ෂා කරන දෙවිවරු ඉන්නවා, ඒ අයට මේ කන්න ලව්ව කරන්න. අනේ දෙයියනේ මට අරක දෙන්න මේක දෙන්න නෙමෙයි, මතක් කරලා දෙන්නේ දෙවියන් නුඹලට කළ යුතු යුතුකමක් තියෙන. නුඹල මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කිව්වා. ඒ උදෙසා පැවිදි වෙන්න යන උතුමෝ ඉන්නවා. ඒ උතුමන්ට බාධා සහිත. එහෙනම් දැන් නුඹලට බලන්න කාලේ හරි. කුමන ආකාරයකින් හරි. මම මේ කියන්නේ දෙමාපියන්ට කරදර කළ දරුවංග මහාන කරන්න යන්න එහෙම නෙමෙයි. දුව දරුවන්ට කරදර කළා අම්මල තාත්තල පැවිදෙන්න යන්නත් නෙමෙයි. ස්වාමි පුරුෂයවරුන්ට බිරින්දෑවරුන්ට කරදර කළා ඒ විදිහට පැවිදෙන්න යන්න නෙමෙයි. සහනයක් ලබලා දෙන්න. මොකද පින්වතුනි ඔය මොනවා කළත් හැමෝටම අවසානයේ ඉතුරු වෙන්නේ මොකද්ද? මේ සම්බුද්ධ ශාසනය තමයි පිහිටට තියෙන්නේ. මේ සම්බුද්ධ ශාසනය තමයි පින්වතුනි පිහිටට තියෙන යමෙක් දිනනවා නැත්නම් පරදිනවාම තමයි. නැත්නම් පරදිනවාම තමයි. ඔබ මොන තැනට ගියත් අවසානයේ උරුමේ මොකද්ද? පරාදේ. ඒක නිසා වින්ගතුනි ඔන්න ඔය කාරණා ටිකත් හොඳට ඔළුවට ගන්න. අරගෙන තමන්ගේ වැඩේ කරගන්න. ඔබ කාර්ය බහුල ඇති. තවත් ජීවිත කාර්ය බහුල කරගන්න එපා. ඔබ දැකලා තියෙනවද වින්ගතුනි? උපාධි 10 15 අරගෙන ඉගෙනීමේ පරතරයට ගිය මිනිස්සු ඉන්නවා. අන්ධභාගේ හැදිලා ඇඳවන හැදිලා කුණු වෙවි මැරෙන. එහෙනම් ඔබ තාම ওই උපාදි වලින් මරණේ ඉක්මෝල නැහැනේ. මියා හිතලා බලන්න කී වතාවක් තව මැරෙන්නද? ඔබ කොහොමද වින්වතුනි අර පාරේ යන ආච්චියෙක් ආතේ දිහා බලලා ඔබ කොහොමද වින්වතුනි නිදහසේ ජීවත් වෙන්නේ? සතුටින් ජීවත් වෙන්නේ කොහොමද? අංශක 90ට කොන්ද කුදු වෙලා මූණ හොටරූල් පොතක් වගේ ඒ තරමට රැලි වැටිලා වේවුල වේවුල මීටරයක් යන්න විනාඩියක් යනවා. විනාඩියට මීටර එකක වේගෙ ඉදිරියට ඇදෙන අය දැකලා නැද්ද? ඔබ හිතනවාද ඒ අය ඉපදුනේත් ඔහොමම කියලා? ඔය තියෙන්නේ පින්වදෙනි ඔබගේ පෙර නිමිත්ත. ඔන්න ඔබට වෙන දේ ඒ අය පෙන්වලා දෙනවා. ඔය තත්ත්වය තව කී පාරක් උදා කරගන්නද ඔය හදන්නේ? ඔවට අහුවෙලා ලෝකයා කියයි අරක හොඳයි මේක හොඳයි මේක වුණහම ඔබ තමයි මුදුනා. එහෙම කියයි. උඹට මෙතනට ගියාම උඹයි මුදුනා, මෙතනට ගියාම උඹයි මුදුනා කියලා ලෝකයා කියයි. ලෝකයා දීපු ගිනිගෙඩි තමයි අද මේ කන්නේ. ලෝකයා කියනවා නේද ඇඳුම් 25ක් තියෙන එක තමයි සැප කියලා. දැන් ඔබට තේරෙනවා නේද ඇඳුම් 25ක් තියෙන එක නෙමෙයි සැප, ඇඳුම් 2 3ක් තියෙන එක ඊට වඩා සැපවත් ජීවිතය ගත කරනවා කියලා. දැන් මොනවද පින්වතුනි මේ ලෝකේ හොයන්නේ? මොනවද මේ ලෝකේ හොයන්නේ? කවද්ද ඔබට ඔක හොයන එක හම්බ වෙන්නේ? කවද්ද ඇති වෙන්නේ? කොයි වෙලාවෙම මැරිලෙයිද දන්නේ නැහැ. අද දවසේ වාහන කීයක් ඔබ ඉස්සරහින් යන්නේ නැද්ද? පින්වතුනි, එකෙකුට නිින්ද ගියා නම් ඔබ අද මෙතන නැහැ. ඔබ පෙට්ටියක. එකෙකුට නිින්ද ගියා ඉස්සර නම් අස්ස කරත්තයක් ඇවිල්ලා ඇඟේ වදිනේ, කකුලක් කඩලේ වැඩි වුණා. දැන් කොහොමද වදිනේ වැඩි? 60 කිලෝමීටර 80ක යන වාහනයක් වැදිච්ච ගමන් කුඩු. තාම උනේ නැ නේද? හිතන් ඉන්නේ වෙන්නේ නැහැ කියලා නේද? බය නැද්ද? පුදුම හයියක් තියෙන්නේ. මේක තේරෙන්න කලින් පුදුම හයියක් තියෙන්නේ. ඒක හරියට මන්ත්‍ර ශාස්ත්‍රයේ හදාරන්න මුලින්ම එන තරුණ ළමෙක් එක යකෙකුටවත් බය නැහැ. මන්ත්‍ර ශාස්ත්‍රයේ කෙළවරකට හදාරපු ගුරුන්නාන්සේ ගුරුවරයා ඔක්කොම යකුන්ට බයයි. ඒ කොහොමද? ගුරුවරයා දන්නවා යක්කු කියන්නේ කවුද කියලා. හැබැයි අර සාත්‍රය ඉගෙන ගන්න මුලින්ම එන එක යක්කු කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. උට මතක තියෙන ආරක්ෂා මන්ත්‍ර දෙකයි. ඒ ආරක්ෂා මන්ත්‍ර දෙකෙන් උට පුළුවන් උගේ හිතේ තියෙන්නේ මොකද්ද? ඌ තමයි දැන් ලොක්කා කියලා. ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. මැරෙන්නේ නෑ නේද? ඇත්ත කියන්නේ මැරෙන්නේ නෑ නේද? මැරෙනවා නම් මේ වෙනකොට ඔබගේ ගියේ ලියලා තියන්නේ පෑ දරුවට. දරුවට ලියලා හරියන්නේත් නෑ. දැන් ඔබගේ දරුවා මැරුණොත් ඔබ ඔය ගියේ කාටද දෙන්නේ? ඒක තාම හිතුවේ නැද්ද? ඇයි? දරුවා මැරෙන්නේ නැති හින්දා නේද? දරුවා මැරෙන්නේ. ඔබගේ දරුවා මැරෙන්නේ. අනිත් දෙවුන් ඕනේ තරම් මැරෙයි. මගේ දරුවා මැරෙන්නේ. මම මැරෙන්නෙත් නෑ, මගේ මිනිහා මැරෙන්නෙත් නෑ. නැත්නම් මගේ අනිත් දරුවෝ දෙන්න මැරෙන්නෙත් නෑ. එකෙක්වත් මැරෙන්නේ නෑ. එහා ගෙදර එක අයියෝ, අර එහා ගෙදර ආච්චි මල්ලා නේද? අපේ උන් මැරෙන්නේ. ඔය මතේ නේද ඉන්නේ? දැන් ඔක හරිද? දැන් මැරෙනවා නම් පින්වතුනි, ඔය මැරෙන එක නවත්තන්න හිතෙන්නේ නැද්ද පොඩ්ඩක්? ලොකුම ලෙඩේ ඕකනේ. සල්ලි නැති එකද ප්‍රශ්නේ, මැරෙන එකද ප්‍රශ්නේ? ලොකුම ප්‍රශ්නේ මොකද්ද? මැරෙන එකනේ. එහෙනම් මැරෙන එකට පිළියමක් යොදන්න හිතෙන්නේ නැද්ද පොඩ්ඩක්? ඒ මැරෙන එකට පිළියම තමයි මේ කියන්නේ. හැබැයි පින්වදින ඔබට ලෝකයා ඉඩ දෙන්නේ නැහැ ඕක කරන්න. ලෝකයා ඔබට දෙනවා හොඳ ලස්සන ගිනි ගෙඩි. ඔය ගිනි ගෙඩි ටික අරගෙන මොකද කරන්නේ? ඔය ගිනි ගෙඩි රමණය කර කර කර කර කර කර ඔබ අරගෙන යනවා ඉස්සරහට. අන්තිමට ඔබම දන්නේ නැහැ පින්වදින, අර ඇත්කුණට ගොඩ වැදිච්ච කපුට රංචුව වගේ මහා මුහුද මැදට ඇත්කුණ ගහගෙන ගියහිල්ලද? දැන් ඉතින් ඉවරයි. දැන් මහා මූද මැද්දේ තියෙන්නේ. දැන් ආයේ පියාඹල ගොඩට එන්න බෑ. ඇත්කුණත් එක්කම මැරිලා යනවා. අන්නේ කාම මඩගොහරුවට වැටිච්ච ඔබට ලෝකයා ගිනි ගෙඩි මවලා දීලා තියෙනවා. මෙන්න සාරය මේක ගනි. දැන් ඉතින් සංකිට්ත ඒන පංච උපාදාන කන්ද කියලා දැන්ට වැහැල්ලයි තියෙන්නේ. දැන් ඉතින් අවිද්‍යා තුෂ්ණා දෙකෙන් එක කරන්නේ මොකක්ද? මේක පවත්වගෙන යනවා. ඉතින් දැන් හද පවත්වනවා, හද පවත්වනවා. වෙන මොනව කරන්නද ඉතින්? සැපයි සැපයි කියනවා. නමුත් විඳින සැපක් නම් පේන්නේ නැහැ. සැපයි කියලා කියනවා. සැපක් විඳින බවක් නම් පේන්නේ නැහැ. දැන් දරුවෙක් දැන් දරුවෝ ඉන්නා ඉන්නවනේ ඕනෙ තර. දැන් දරුවෙක් ඉගෙන ගන්නේ ඌ සැපෙන් සැපෙන්ටද ඉගෙන ගන්න. ඔය ඉගෙන ගන්න කාලේ සැපයිද? යුනිවර්සිටි යන කාලේ සැපයිද? මනුස්ස ජීවිතයකට ගිය කල කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය කියන අතින් යුනිවර්සිටි යන්නේ නැතිනේ. ඔව් ඔව් තේරුණේ දැන් තමයි. මොනව කරන්නද ඉතින්? තේරිච්ච නිසානේ කියන්නේ. සාස්ත්‍රුන් වහන්සේ කියපු දේ අහන්න නැතුව කරපු ගොන් වැඩ ඕනේ තරම් තියෙනවා අපේ ජීවිතවල. ආයිනම් කරන්න බෑ. ආයිනම් එකම එක දෙයක්වත් කරන්නේ නැහැ. සාස්ත්‍රුන් වහන්සේට ආයිනම් එකම එක මොහොතක්වත් පිටුපාන්නේ නැහැ. උන්වහන්සේට පිටුපාල කරගත්ත වැඩවලින් අනන්ත අප්‍රමාණ දුක් විඳින. නැත්තම් පින්වතුනි සත් අවුරුදු වියේදීනේ පැවිදි වෙන්න තිබුණේ. එහෙනම් අද මේ තාක් විඳපු දුක් එකක්වත් නැහැනේ. එහෙම ශ්‍රේෂ්ඨේ කවුරු හරි හිටියනම් සබ්‍රාහ්මචාරීන් වහන්සේ නම. ඒ උතුමෙක් ගාව සත් අවුරුදු වියේදී පැවිදි වෙන්න තිබුණා. ඒ උතුම අපිව හික්මවනව නේද? මේ සද්ධර්මයේ කියලා අපිව හික්මවල. එහෙනම් පින්වතුනි දස හැවිරිදී වෙන විය වෙනකොට අරහතුන් වහන්සේ නම. එහෙනම් අද මේ දක්වා විඳින්න තියෙන මේ මේ පා දුක්ඛන්දරාවක් විඳින එක ඉවරයිනේ. කාටද පින්වතුනි තව අවුරුදු 10ක් යන්න ඕනේ ඉස්සරහට? කොහොමද යන්නේ? ආමන් තව අවුරුදු 10කින් එන්න. ඒ කියන්නේ මොකක්ද? මිනිහෙක් ඉන්නවා මහා ලොකු බරක් ඔළුවේ තියාගෙන. දරා ගන්න බැරි බරක් ඔළුවේ තියාගෙන. මිනිස්සේ කියනවා ඔය බර දැන් බිමින් තියන්න. බෑ. මං තව ටිකක් මේක ඔළුවේ තියාගෙන මිදලා බිමින් තියන්නම්කො. දැන් ඔබ එතන හිටියානම් අර බර ඔළුවේ තියන් ඉන්න මිනිස්සයාට ඔබ මොකද්ද කියන්නේ? අනේ උඹ වගේ ගොනෙක්. ඔක බිමින් තියන්නේ නැතුවම දුවනවා නම් තව කමක් නැහැ. බිමින් තියන්නෙම නැහැ. නෑ මම බිමින් තියන්නේ නැහැ. මම මේක යනවා තව තිරහත් කාලයක් මම මේක බිමින් තියන්නේ නැතුව යනවා. එහෙමනම් කමක් නැහැ. තව අවුරුදු 5ක් ගිහිල්ලා මම බිමින් තියන්නම් කියන්නේ. අපරාධේ. ඉතින් මේ අවුරුදු 5 අපරාධේ. එහෙටත් නෑ. මෙහෙටත් නෑ. එහෙම සුදුසු නෑ. කොහොමත් ඔබගේ අවසානයේ කොහෙද තියෙන්නේ? ඔබට යහපතක් වෙන්න නම් ඔබගේ අවසානයේ ඒ කාන්තේම කොහෙද තියෙන්න ඕනද? මේ සම්බුද්ධ ශාසනයේ තියෙන්න ඕනේ. යහපතක් වෙන්න නම්. ඔය ඕන එකක් වෙන්න නම් මොකද්ද? ඔය ඕනේ විදිහට නටන් ගැහුවාම කමන්නේ නෑ. මම ඔබට හැමතිස්සෙම කියනවා සම්බුද්ධ ශාසනය කියන්නේ ඔය ඔබ දැනගෙන හිටපු එක නෙමෙයි. පන්සල් කියලා කියන්නේ සංස්කෘතික මධ්‍යස්ථාන නෙමෙයි. පන්සලක එක ශබ්දයක් ඇහෙන්න බෑ. සාස්ත්‍රුන් වහන්සේ කී දවස භික්ෂුන් වහන්සේලා නිගා කරලා තියෙනවා. දවසක් පූර්වාරාමයේ හිටපු භික්ෂු පිරිසක් නවක භික්ෂු පිරිසක් කතා කරනවා ඉගෙනේ. උන්වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා ආරාමයේ. මුගලන් අර කෙවුල් ගම්මානක දරුවෝ වගේ අර කෑ ගහන්නේ කවුද අර කැතුනේ? ඔන්න ඔය පිරිස නිහඬ කරන්න ගිහිල්ලා ගන්ට අර්ග ගහ හිටියේ නේ කවුරු? නිකං ආගිය තොරතුරු කතා කර කර ඉන්න ඇති. මුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා එතනට උන්වහන්සේගේ සුලෙන් ඉල්ලේ කකුලේ සුලෙන් ඉල්ලේ පාදවට තට්ටු කරන පාදම දෙදරල යන්න සද්ද නැහැ කට්ටිය. ඒ විතරක් නෙමෙයි පින්වතුනි ත්‍රිපිටකය කියවන්න ඔබට දකි. අනේ පින්ද සිටුතුමා. අනේ පින්ද සිටුතුමා කියන්නේ කවුද මේ? සෝතාපන්න උතුමෙක්. මේ අරිහත් උතුමෙක් නෙමෙයි. අනේ පිනසිරිතුමා දවසක් අන්‍ය පරිබ්‍රාජක ආරාමයකට යනවා. සාස්තුරුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා උන්වහන්සේ දානෙ ගත්ත ගමන්මයි කියලා ආරංචි වෙලා, එහෙනම් උන්වහන්සේ පොඩ්ඩක් තව ඉන්න ඕනේ, මම මේ වෙලාවේ උන්වහන්සේට කරදර කරන එක සුදුසු නෑ කියලා අනේ පිනසිරිතුමා යනවා ළඟ තියෙන අන්‍ය පරිබ්‍රාජක ආරාමයකට. ඒ යනකොට පින්වතුනි, ඒ අන්‍ය පරිබ්‍රාජකයෝ විවිධාකාරයේ තර්ක මතවාද ගොඩ නගලාගෙන ඉන්නවා එතනට වෙන. රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, ජනපද කතා ආදී වශයෙන් ওই දේවල් කියෝ කියෝ තිරස්තින කතා කිය කී ඉන්නවා ඒගොල්ලෝ. ඒ කිය කී ඉන්නකොට පින්වතුනි, ඒ අය දකිනවා අනේ පිනසිරිතුමා එනවා. එතකොට එතන හිටපු ලීඩ අර අන්‍ය පරිබ්‍රාජකයන් එතන හිටපු නායකයා වගේ කෙනා කියනවා, හා හා සද්ද කරන එක නවත්තපල්ලා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක් එනවා, ගිහි ශ්‍රාවකයෙක් එනවා. ඒ අය නිශ්ශබ්දතාවයට හරි කැමති. ආරේ තෘෂ්ණීම් මූත භාවයෙන් ඒ අය ඉන්නේ. ඒක නිසා දැන් කවුරුත් මෙතන සද්ද කරන්න එපා. අන්න අනේ පිරිසිදුමා ඇවිදිලා ඒ අයත් එක දහම් සාකච්ඡාව කියදෙනවා. එහෙනම් ඔය නිගණ්ඨ ආරාම නෙමෙයිද වැඩි හරියක් අද තියෙන්නේ? දැන් මේවා කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ දොස් කියනවා කියලා. මම පුද්ගලිකව අර මෙයා දොස් කිව්වද නෑ. මං හැමදාම ඔබට කියලා තියෙනවා, පන්සල් වැරදි ලෙස පාවිච්චි කරන්න එපා. සහගහන අපරාධෝවා. මිනිසුන්ගේ හිතේ අපි මිනිසුන්ට බයිනවා කියලා නැහැ, බේර ගන්න හදන්නේ. පවුල් පිටින් අපාගත වෙනවා නැත්තම්. පන්සලක් කියලා කියන්නේ සද්දයක් ඇහෙන්න බෑ. අජාසත් රජුව තාත්තව මැරුවා. මරලා. මැරෙන වෙලා මැරෙන්න යන වෙලාවේ තමයි අජාසත් රජුවන්ට තේරුනේ පියාගේ ගුණේ. ඒ වෙලාවේ දුවගෙන ගියා තාත්තා බේරගා. එතකොට තාත්තා මැරිලා ඉවරයි. ඒවට හේතු වෙච්ච කාරණා පහම මම කියලා තියෙනවා. නිකම් මරන්න හිතුන්නේ නැහැ. මම ඔන්න ආයි මතක් කරලා දෙන්න. අජාසත් රජුරවන්ට බිම්බිසාර රජුරවන්ව මරන්න හිතුනේ නිකන් නෙමෙයි. ඒකයි කිව්වේ මේවා සසර ගනුදෙනු. කොයි මොහොතේ ඔබේ ගනුදෙනු විසඳෙයිද දන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගෙන ඉන්න. සසර ගනුදෙනු. අජාසත් රජුරවන්ට පණ වගේ ආදරේ කළේ බිම්බිසාර රජුරු. සෝතාපන්න වුණා බිම්බිසාර රජුරු. ඒ දේවදත්ත හාමුදුරුවන්ගේ කීමට රැවටිලා මගධ රාජ්‍යයේ රජකම ගන්න කියලා තාත්තට වද දෙන්න ගත්තා. කකුල් පළලා ලුණු දාලා ඇවිද්දෙව්වා. දරුණු වදයක් දුන්නා. ඕකට හේතුව බිම්බිසාර රජුරෝ එක කාලෙක පසේ බුදුරයන් වහන්සේ නමක් උදෙසා මල් පූජ කරලා තියද්දී මිනිස්සු මොකටද මේ මුඩු මහානන්ට මල් පූජ කරන්න කියලා. ඒ මල් ටික ඔක්කොම පයගුවද මේ ලෝකෙට තාත්තා කෙනෙක් වගේ ඉන්න පසේ බුදුරයන් වහන්සේ නම කාටවත් දහම් දෙසුවේ නැති වුණාට උන්වහන්සේ මේ ලෝකෙට නිකුත් කරන කිරණ, මෙත්තා සහගත කිරණ, කරුණා සහගත කිරණ වලින් මේ මුළු විශ්වයම නැහැවිලා යනවා. ලේහිති පහදු ගනේ නෙමෙයි පසේ බුදුරෙයි කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි දෙවනි වෙන්නේ. එහෙව් උතුමෙකුට පූජා කරපු මල් මේ මුඩු මහනන්ට මොනවටද මල් පූජ කරන්න කියලා වටේ ගිහිල්ලා පාගල පාගල යන්න ගියා. ඒ වට නරගාදී වලත් ගත කරලා ඇවිදිලා සෝතාපන්නෙක් වෙලත් දැන් මොකද උනේ? පුතාට හිතුණා බලන්න ගනුදෙනුව කැරකිලා එන හැටි. පුතාට හිතුණා කිසිම වැරද්දක් නැති අනේ පුතේ මගධ රාජ්‍ය උඹට ඔන්නම් ගණන්. ඉතින් උඹට නේන්නම් මේ මට වෙන පුතාලා ඉන්නවෑ. උඹට නේන්න. උඹනේ මේකේ සිංහාසනේ හිමිකාරය. බෑ බෑ මරන්න ඕනේ. හිතෙන්නේ මේක කරන්න. කරුමේ. ඒවට ගැළපෙන එවුන් බහිනවා ඉතින්. මොනව කරන්නද? ඒක තමයි සසර. ඔබ මේ හරි ආශ්චර්යවත් සසරය. තව යන්න ලෑස්ති වෙලා ඉන්න සසරේ හැටි මේ. ඔබගේ ගනුදෙනුව විසඳෙනකන් ඔබ ඉන්නේ. ඒක විසඳුනාට පස්සේ ඉවරයි ඉතින්. ආයි බැරිය කල්ප කාලෙකින් හම් වෙන්නේ. ඒකයි කිව්වේ සෙල්ලම් කරන්න එපා මේවත් එක්ක කියලා. කකුල් පල්ලල ලුණු දාලා ඇවිද්දෝල ඇවිද්දෝල ওই විදිහට දඬුවන් දීලා. ඔය අතර තුනේදී අන්න දරුවෙක් හම්බුණා. අජාසත් රජුරවන්ට. හැබැයි අද කතා සම්බතේ නම් තියෙන්නේ දරුවෙක් හම්බුනාම පියසෙනෙහස දැනුණා කියලා. පියසෙනෙහස කොච්චරද කියලා දැනিলা දුවගෙන ගියා බේර ගන්න කියලා. ඒක භෞතිකව පේන්නේ නැති කාට හරි. හැබැයි මේකේ තියෙන අධ්‍යාත්මික අර්ථය මොකක්ද? මොකක්ද ඇත්තටම උනේ? බිම්බිසාර රජුරු මලා. එතකොට මොකද උනේ? අර දඬුවම් දෙන්න දිවිච්ච හිතමක් වුණාද? වෙනස් වුණා. බිම්බිසාර රජුරු දඬුවම විඳලා ඉවරයි අර කර කරපු දෙයට. ඒක නිසා අර එතර වෙලා දැඩි හිතක් තියාගෙන හිටපු කෙනාගේ හිත වෙනස් වුණා. ඔය වෙලාවෙම දරුවෙකුත් ඉපදුනා ඉතින්. ඔය දෙක එකට සිද්ධ වෙච්ච නිසා ලෝක සත්‍යයට හිතෙනවා මොකද්ද? දරුවා ඉපදෙච්ච නිසා දරුසෙනි හතරමක් වුණා කියලාද? මේ පුතා මේ පියාව බේර ගන්න ගියා කියලා. එහෙමත් වෙන්න ඇති. මම නෑ කියන්නේ. නමුත් ඒ යනකොට බිම්බිසාර රජුරුමක් වෙලාද? මැරිලා. මේවා දේශනා කරලා නැතුව නෙමෙයි මේවා කියලා තියෙනවා මේකට කලින්. ඔය විදිහට තමන්ගේ තාත්තව මැරුවට පස්සේ මෙයාට හරි ගිල්ටි දැන්. හය වගේම හරි දුකයි. ගිජ්ජකූට පර්වතයේ බුදුහාඳුරු වැඩ ඉන්නවා 500ක් මහරහතන් වහන්සේලා සමග. මේකට මූලිකත්වයේ ගත්ත ජීවක වෛද්‍යවරයා. කිව්වා රජතුමනි බුදුහාඳුරු ඔබට එක්ක තරහ නැහැ. ඔබ තාත්තව මැරුවා කියලා බුදුහාඳුරු ඔබත් එක්ක තරහ නැහැ. යන් කියලා බුදුහාඳුරන්ගේ මුණ ගැහිමු. මේකට අපි කරන්න පුළුවන් දේවල් කරමු දැන්. අමාරුවෙන් කියලා කැමැති කරවගෙන ගිජ්ජකූට පර්වතේ නගින්න පටන් ගන්න. රජුරවන්ට බියක් දැනෙනවා. ලොමුඩැහැගැන්මක් ඇති වෙනවා. මොකක් හින්දාද? මේ මයිල් කෙලින් එනවා හිරිගඩු පිපෙන රජුරුවන්ගේ ඇඟේ ඇයි? 500ක් භික්ෂු පිරිස ඉන්නවා. ගහකින් කොලයක් වැන්නත් ඒක ඇහෙනවා. කොටිය කුරුමානම් අල්ලන වෙලාවට මොකද කරන්නේ? සද්දයක් නැතුව නේද කුරුමානම දෙන්නේ? රජුරුව බය වෙලා ආපහු හැරුණා. මේනම් මගේ තාත්තගේ යාළුවා බුදුහාඳුරු. මේ මට වැඩක් දෙන්න තමයි මේ කට්ටිය සද්ද නැතුව ඉන්නේ. එහෙනම් දැන් ඕකෙන් ඔබට තේරෙන්නේ මොකක්ද? නිගණ්ඨ ආරාම නෙමෙයි පින්වතුනි ශාස්ත්‍රඥ වහන්සේගේ දහමේ තියෙන මේ පන්සල්. තොර තෝන්චියක් නැතුව කියවන්න තැන් නෙමෙයි. හන නගා හද්ද කර කර කෑ ගහන තැන් නෙමෙයි. ගාථා කිය කියවත් කෑ ගහන තැන් නෙමෙයි. ආර්ය නිශ්ශබ්දතාවේ මේ බලන්න මෙතන තියෙන නිශ්ශබ්දතාවේ කොච්චරද කියලා. එතකොට නේද ධර්මයේ තේරෙන්නේ ඔබට? අපි මේ නිර්මාණය කරන්නේ එහෙම තමයි. පිරිසට නිවන් දකින්න. අපි මේ කතා කරන්නේ එහෙම දේවල්. පිරිසට නිවන් දකින්න. අද බුදු දහම සම්පූර්ණයෙන්ම වැරදි ලෙස අල්ලගෙන ඉන්නේ. අද ඔය ජෛන ආගම බුදු දහම කියලා අරගෙන යන්නේ. තාලෙට ගායනා කිරිලි. තව ටික කලකින් තාලම් පොට ගහනවා. කරට මල් මාලේ වැටෙනවා සාස්ත්‍රුන් වහන්සේ. ඊට පස්සේ ඒක පොළු දෙහික බැඳලා උස්ස ගන්නවා හතර දෙනෙක් කර තියා ගන්නවා. හරෝ හරා හරෝ හරා කිය කිය සාස්ත්‍රුණාන්දගේ පිළිමේ අරගෙන යනවා. මේ කටයුත්ත අපි අතින් උනේ නැත්තම් තව ඉස්සරහට බිහිවෙන්න ඉන්න පිරිසට ඉවරයි නිවන. ඒක නොවෙන්න තමයි පින්වතුනි අපි මේ වැඩ පිළිවෙලක් දැන් මේ කරගෙන යන්නේ. අපි නෙමෙයි ලංකාවේ නම් දෙසින් මේ වැඩ කටයුතු කරනවා. උත්තමයේ යම් යම් රැතිවල බිහි වෙලා ඉන්නවා. යථාර්ථවත් සද්ධර්මයේ කතා කළ මිනිසුන්ව නිවනට මෙහෙවන පිරිස උත්තමයේ ඉන්නවා ලංකාවේ නැතුව නෙමෙයි. බොහෝ ඉන්නවා. බොහොම හොඳයි ඒක. ඒ උත්තමයේ මාගේ සිරස මත වැඩ සිටි. කවදා කදේ උත්තමයන්ට ගරහන්නේ නැහැ අපි. ඒ උත්තමයේ මහ ශ්‍රේෂ්ඨයි. පින් දෙනකොට පළවෙනිදම පින් දෙන්නේ කාටද අපි? මේ ත්‍රිපිටකේ අරගෙන ආපු උත්තමයන්ට දෙවෙනියට පින් දෙන්නේ කාටද? ඔය කියන මහත්තුරුන්ට අහන්න කියන්නේ දෙවෙනියට පින් දෙන්නේ කාටද? මේ සද්ධර්මකාය දරාගෙන මේ සද්ධර්මයේ ලෝකෙ වටා ප්‍රචාරය කරන උත්තමයන්ට, භික්ෂු වේවා භික්ෂුණී වේවා, උපාසක වේවා උපාසිකා වේවා, ඔය කාට හරි ඒ උත්තමයන්ට තමයි අපි පින් අනුමෝදන් කරන්නේ. පින් දෙන්නේ උන්වහන්සේලාගේ මේ සසර ගමන කෙලවර වෙන්න කියලා. එහෙනම් දැන් අපිට කාත් එක්කවත් ගැටුමක් තියෙනවද? උන්වහන්සේලාව පල්ලෙහාට දාලා අපිට උඩට යන්න ඕනේ කමක් තියෙනවා? මම ඔබට කියලා තියෙනවා පින්විත, අද ඊයේ බණ කියන්න ගත්ත නෙමෙයි, අවුරුදු 8කටත් වැඩි මේ ධර්ම දේශනාවලට එකම තැනකවත් මගේ නමක් කියලා තියෙනවා, එකම තැනකවත් මගේ රූපයක් පෙන්වලා තියෙනවා. ඉස්සරහට ඇවිල්ලා බණ අහන අය නම් දකින්නවා මම මොනව කරන්නද, වෙස් මුණු දාගෙන බණ කියන්න බෑ, නැත්නම් ඒකත් කරනවා. මොකද මගෙන් ඔබට වැඩක් නැහැ, ධර්මයෙන්ුයි වැඩක් තියෙන්නේ. අපි දවසක පැවිදි වුණත් ඒ පැවිදි නමක්වත් මිනිස් අතරට යන්න ඉඩ තියන්නේ නැහැ. ධර්මයයි ඔබයි තමයි, වෙනමකුත් නැහැ. ඔබට ඕනි මාව නෙමෙයිනි, අහවලයි ඔබයි නෙමෙයිනි, මොකද්ද? ධර්මයයි ඔබයි. එහෙනම් ඔබට ධර්මයේ තියෙනවා නම්, ඔබ ඉන්නවා නම් කොන්ද කෙලින් තියාගෙන නිවන් දකින්න බලාගෙන, ඒකට අවශ්‍ය සියලු ධර්ම කාරණා ඔබට දෙනවා. ඔබට තියෙන ඒ කටයුත්ත කරගන්න. ආරම්භයේ ඉඳලා මම කියපු දෙයක් තියෙනවා. පින්වතුනි මේ ත්‍රිපිටකයට පණ පුදපු ඒ උත්තමයන්ට නිගා කරන්න එපා. මම මේ හැමෝටම කතා කරන්නේ, මෙතන ඉන්න පිරිසට විතරක් නෙමෙයි, ඔය දරුවන්ව පැවිද්දට දෙන්න ඇති, ඒ වටේ කැලේහිලිකම් කරන, ඒ අම්මලාට ගිනි දෙන, ඒ අම්මලාට වටේ ඉඳගෙන ගිනි දාන, ඕකනම් කරන්න දෙන්න එපා, ඕමනම් හරියන්නේ නැහැ කී කී ගිනි දානවා නම් කවුරු හරි. ඊළඟට මේ සාසනීය කාලදාන වැඩපිළිවෙලක ඉන්නවනම් ඔය හැමෝටම මේ කියන්නේ, තමන්ගේ ජීවිතයේ පරදුවට තියලා මේ ත්‍රිපිටකය බේරගත්තේ. සොලීන් ලංකාව ආක්‍රමණය කරනකොට පින්වතුනි මුලින්ම ගිනි තිබ්බ වෙහෙර විහාර පොත්ගුල් ඒ වකලේ උ මාතලේ අලුලෙන් විහාරයේදී මේ ත්‍රිපිටකයේ ගන්ධාරූඪ කරද්දි කීයක් ලියන්නේ නැද්ද ත්‍රිපිටකය එකපාර? ඔබ දන්නවනේ ත්‍රිපිටකයේ පොත් 50 ගානක් තියෙනවා. පුස්කොළ කොච්චරක ලියන්නේ? එහෙනම් ත්‍රිපිටක 10ක් ලියන්න බෑනේ, එකයි ලියන්නේ නැත්තේ. ඒක පුච්චන්න එනකොට ඒක අතේ තියෙන හාමුදුරුව ත්‍රිපිටකයේ ඒ පුස්කොළ පොත පපුවට තුරුල් කරගෙන දුවන්නේ නැති හෙලි පාරවල් කාලා ඊතල පාරවල් කාලා ත්‍රිපිටකයේ බදාගෙන මැරිලා වැටෙන්නේ නැති. ඔහුමයි මේ සාසනය රැක්කේ. ඒ රැකපු සාසනයේ නේද අද මේ தත්ත්වය උදා කරන්නේ මේ පිරිස්? නිකන් හිතලා බලන්න මේ කියන කාරණා හොඳට. ඒ රැකපු ශාසනය තමයි අද විනාශ කරන්නේ. ධර්මය ඕනේ නැහැ කියලා. නිවන් දකින්න අය ඕනේ නැහැ. කරන්න ඕන එක දෙයයි. පන්සල් යන්න ඕනේ. භාවනා කරන්න එපා. නිකම් මල පූජා කරලා හොඳට හිටපන්. තට්ටු පහක ගයක් ගහපන්. බටේම ඉන්නේ උන්ට පේන විදිහට හිටපන්. එක එකාගේ දෙන ඉඳුල් කන්න ඕනේ. නිකන් හිතර බලන්න. ගන්තා රූඪ කරන්න කලින් වෙච්ච දේවල්. කී දෙනෙක් කටපාඩමේ අරන් එන්නේ නැද්ද මේක? මැරෙන්න නැතුව පණ අල්ලගෙන ඉන්නව අනිත් කෙනාට තාම පාඩන්නේ. පොත් තිබ්බේ නැහනේ. වැලි පීල්ල ලියන්නේ නැති. අකුරු සාහිත්‍යය තිබ්බ කාලේක නා. එහෙම කර කර කටපාඩම් කර කර කී දෙනෙක් එක පොතක් කටපාඩම් කරන් ඉන්නේ නැද්ද? එක සූත්‍රයක්. කී දෙනෙක් කටපාඩම් කරන්නේ නැද්ද? අද මොකද්ද ඒකට තියෙන ලන්සු? බෞද්ධයෝද නිගණ්ඨයෝද මේ? බොරු බෞද්ධකමක් නේද ඔය? ඒ උත්තමයන්ට කරන මහා නිගාවක් නේද? අත්තර යුද්ධයක් කරපු දැන සොල්දාදුවන්වත් අමතක කරපු රට නෙමේක. පින්වත්නි ඔබ බෞද්ධ නම් එහෙම කරන්න එපා. මම මේ කතා කරන්නේ මේ ඉස්සරහින් පිරිසට නෙමෙයි. හැම කෙනෙකුට මේ කතා කරන්නේ හැම කෙනෙකුටම. මේව හොඳට ඔළුවට ගන්න. පින්වතුනි ආර්ය මෛත්‍රිය වඩන්න. ඒකේ මහත්යද යවන්න. ආයි ඒක දාලේ වන්න කියලා. ඔබ හිතන්න එපා ඔබටමයි මේ කතා කරන්න කියලා. අද මේ මුළු ලෝකෙම එක පැත්තක්. ආර්යෝ තනි වෙලා දන් දෙන්න බලාගෙන ඉන්නවා. හැබැයි ආර්යයන්ට පිහිටද කවුරුත් නැහැ. එහෙනම් ආර්යයන්ට පිහිට වෙන්න ඉන්නේ ඔබම තමයි. ආර්ය වශයෙන් සෝතාපන්න මාර්ගස්ත්‍යත් ආර්යෙක් පින්වතුනි. පුතග්ජනෙක් නෙමෙයි ඒක. හුතවා ආර්ය ශාවකෝ කියන දැන්ට ආපු කෙනෙක්. එහෙනම් ඔබ පුතග්ජන වෙන්න විදිහක් නෑ. ඔබ සද්ධර්මය නිතර ශ්‍රවණය කරන කෙනෙක්. එහෙනම් වහ වහ මේ මාර්ගයට ඇවිදින්න මේක කරගන්න. ඒ වගේම පින්වතුනි ඒකට අදාළ මේ මගට බැහැලා මේ මගේ ගමන් කරන්න උත්තම පිරිසක් සූදානම් වෙනවනම් ඒ අයට හැකි අයුරින් උදව් උපකාර කරන්න. ඔබට කරන්න පුළුවන් උපරිමෙන් කරන්න. ඒක ඔබට පිහිට වෙනවමයි කවදා හරි. මම අපේ මහත්තුරුන්ට කියලා තිනවා ඔය ආරාමෙට දන් දෙන්න නම් බණ අහන්න නැති කිසිම කෙනෙකුට දානයක් දෙන්න දෙපා. මොකද දාන 385 දෙන්න පුළුවන් එක වේලකින් උන්වහන්සේලා යතෙන්. එහෙම කියලා පොඩි අයට කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩි අයට දෙවේලක් කන්න පුළුවන්. සහ අතනී පහරි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් දෙවේලක් කන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක දානයක් වශයෙන් බාරගන්නේ නැහැ. බඩගින්න නිවා ගන්න යමක් තමයි දෙන්නේ. එතන ඉන්න බොහෝ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා එක වේලකින් යැපෙයි. එහෙම එක වේලකින් යැපෙන උත්තමයෙකුට දානයක් දෙන්න ලැබෙනවා නම් පිංගතුනි ඒක මහත්ඵලයි මහානිසංසයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 7 දවසක් නිරෝධ සමාපත්තිය සම්වැදිනව අවදි වෙන වෙලාවේ සක්‍ර දේවේන්ද්‍ර දිව්‍ය ලෝකෙ ඉඳලා බහිනවා දන් දෙන්න. එන ඒ දවසකට එක වේලකින් යැපෙන උත්තම භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට දන් වේලක් දෙන්න ලැබෙනවා නම් මේ කාලේ හරියට තියෙන මහාම පුණ්‍ය කර්මයක් නෙමෙයිද? මොන තරම් වාසනාවක් තියෙනවද ඒක කරගන්න. හැබැයි ඒ වාසනාව පින්වතුනි මේ සද්ධර්මයේ හැසිරෙන්නේ නැති කිසිම කෙනෙකුට දෙන්න එපා. මම ඒක ඉල්ලීමක් කරලා තියෙන අපේ මහත්තුරුන්ගේ. එතනට ඇවිල්ලා ජෝඩු දාලා ජෝගි නටලා යන අයට දෙන්න එපා. එතනට එන්න ඕනේ සද්ධර්මය අහලා. ධර්මයේ එතනට ඇවිදින්න. දානේ සකස් කරන්න ඕනේ සද්ධර්මය අහහා. එතන ඉන්න වික්ෂු වික්ෂුණීන් වහන්සේලා ඒ අයට මුළු දවසම ඒකට අදාළව ඒ දීපු දන් වේලට හරියන්නේ. ඒ අයට අවවාද අනුශාසනා කරන ප්‍රයක් දෙකක් නෙමෙයි. ඒ අයට මේ සත්‍ය අවබෝධ කරලා දෙනවා. එහෙනම් ඒක අවබෝධ කරගන්න මට්ටමක ඉන්න කෙනෙක් ඕනේ ඇවිල්ලා දන් දෙන්න. හාමුදුරුන්ට දන් දුන්නට වඩා හොඳයි බල්ලන්ට දන් දෙනවා කියන තැන ඉන්න මීහරක්ට. ඒ තැන් උරුම නෑ. ඒක නිසා ඒ පිරිසට ඒ වගේ අවස්ථාවක් ලබා දිය යුතු නැහැ. අනිත් පිරිසට ගන්න පුළුවන් මේක අවබෝධයෙන් මේ කටයුතු කරන. අනේ මට චූටි දරුවෙක් ඉන්නවා. මට ලොකු වගකීමක් තියෙන. ඒ වගකීම තියෙන නිසා මට එතනට යන්න බෑ කියලා හිතාගෙන ඉන්න පිරිසක් ඉන්න පුළුවන්. ආන්ගේ අයට හොඳයි ඒ දානි බාල අරගෙන කරන එක. පිංගතුනි වෑංජන දෙකකුයි බට්ටිහිකුයි හදලා දෙන්න ගමේ ඉන්න ඕනම කෙනෙකුට පුළුවන්. වෑංජන 34ක් හදන්න ඕනේ නැහැ. වෑංජන 32ක් හදන්න ඕනේ නැහැ. වෑංජන දෙකකුයි බතුයි ඕක හදලා දෙන්න මිලියනේ කෙනෙක් වෙන්න ඕනේ. ප්‍රකෝටිපතියෙක් වෙන්න ඕනේ. ඕව ටිකක් හදලා පූජ කරන්න. එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙනම් පින්වතුනි අන්න එහෙම පිළිදෙන තමයි ඒ දැන් උරුම. මේ කරලා දෙන්න හදන්නේ පින්වතුනි පුළුවන් තරම් එකිනෙකාට නිවන් දකින්න යන වැඩපිළිවෙල. ඒක නිසා ඔබත් මේක කරගෙන මම ඔබට දහම් කාරණාත් කියනවා දැන්. මේ සීල දේ කියන්නේ මේ අවවාද දැන් මෙච්චර වෙලා ඔබට දුන්නේ. අවවාද තමයි මේ ලෝකේ තියෙන යථාර්ථය ඔබට පැහැදිලි කරලා දුන්නේ. දැන් මෙතනින් එහාට මම ගැඹුරු දහම් කාරණා කතා කරනවා. ඒ කතා කරන්නේ පිංගතිනි ඔබව මෙතන මේකෙන් මුදව ගන්න. ඔබ ඉන්නවනම් මොනවා හරි මුලාවක ඔය මුලාවෙන් මිදෙන්න. පිස්සන් කොටුවේ සමහර පිස්සෝ ඉන්නවා. ඒ පිස්සා හිතාගෙන ඉන්නේ ඒ පිස්සා තමයි රටේ රජුරුව කියලා. මම දැකලා තියෙනවා. ඒ පිස්ස කතා පවත්වනවා දේශපාලඥයෙක් වාසේ. හැබැයි ඒ පිස්ස බොහොම සන්තෝෂයෙන් නේද ඉන්නේ. අපිට පේනවා නේද සන්තෝෂයෙන් ඉන්නවා වගේ කියලා. ඔය පිස්සගේ පිස්සුව හොඳ කරපු ගමන් මොකද ඔය පිස්සට වෙන්නේ? අර පිස්ස හිටපු සන්තෝෂේ නැති වෙනවා නේද පිස්සට? හැබැයි දැන් අපිට පේනව නේද මූ මේ පිස්සෙක් බලහන් කරු අර පිස්සෙක් වගේ අර හැමතැනම අර ඇත දික් කර කර කියෝ කියෝ යන හැටි මුළු සමාජයක් උඩ නිග්‍රහ කළත් ඌ හිතන් ඉන්නේ කවුරු කියලාද? ඌ තමයි රටේ නායකයා කියලා. ඒක නිසා ඌ ඒ කතා පවත්වන එක නතර කරන්නේ නැහැ නේද? ඔබත් ඔන්න ඔය ජාතිය. ඕක අවබෝධ වෙනකන් ඔබත් ඔය කතා පවත්වනවා ඉස්සරහට පස්සට පැත්තට අරහෙට හැරි හැරි. ඔබ දන්නේ නැහැ ලෝක සත්‍යය ඔබට කොච්චර හිනා වෙනවද කියලා ඔය පිස්සුවට. කාර්යයන් වහන්සේලා ඔබ ගැන අනුකම්පා කරන ඔබට හිනා වෙන්නේ නැහැ. නමුත් ඔබ වගේම ඔබගේ අනිත් ජාතිය ඔබට හිනා වෙනවා කතා පවත්වනකොට. යම් අවස්ථාවකදී මේ සද්ධර්මයේ මුණ ගැහිලා ඕන් ඔය පිස්සුවට බේතක් ගත්ත ගමන් ඔන්න තේරෙන්න පැටන ගටන් ගන්නවා එක දෙයක්. ඈ දැන් මට මොකද වුනේ මේ? ඔන්න ඕක තේරුම් ගත්ත නම් පින්වදිනේ මම මෙච්චර කල් මේ ගත කළේ මුලාවට වහු වෙලා. මුලාවෙන් යුක්තව පිස්සු හැදිලා මම මේ කටයුතු කරගෙන ගියේ. එහෙනම් අද ඉඳලා මේ මොහොතේ ඉඳලා එක බින්දු මාත්‍රයක්වත් මම මුලා වෙන්නේ නැහැ. මම මේ මුලාවෙන් නිදහස් වෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කර කර මම මුලාවෙන් නිදහස් වෙනවා කියන අදිස්ථානෙන් කටයුතු කළා. නිවන් අවබෝධ කරගන්නයි තියෙන්නේ හැමෝටම. වැරදියට හිතන්න එපා පින්වතුනි. ඔබ පැවිදි වුණා හෝ ඔබ නිවන් දැක්කා කියලා මට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මේ උගුරු රේරහ වෙනකන් කතා කරන්නේ. ඔබට මේක උදා කරලා දෙන්න. මොකද මම සාස්ත්‍රුන් වහන්සේට ණයයි. ආන්ගේ ණය ගෙවන්න විදිහක් තියෙනවා. ඒ ණය ගෙවන්න තමයි මම මේ ඔබට කතා කරන්නේ. මං කියවනේ මේ එක දෙයකින්. අවමල් රේණුවකවත් වාසියක් කියලා දෙයක් මට නැහැ. දැන් අවුරුදු 8කට වැඩිය මේ සද්ධර්ම දේශනා කරනවා. එකම එක දවසක්වත් පිරිකරක් අරන්වත් තියෙනවද? වාහනයකට පෙට්‍රල් ටිකක් ගහගෙන තියෙනවද? කෙනෙකුට කියන්න පුළුවන් නම දාගන්න පුළුවන් එතකොට? නම කියලා තියෙනවද? නෑ, මම ගෙවන්නේ ණය. ඔබට වෙච්ච නෙමෙයි, මගේ ශාස්ත්‍රුන් වහන්සේට වෙච්ච. දැන් දැන් තේරෙනවා මට ගෙවා ගන්න බැරි තරම් මන් ණය වෙනවා කියලා ශාස්ත්‍රුන් වහන්සේට. තා ටික කාලෙකින් තේරෙනවා ජීවිත කාලෙම කළත් මට ගෙවල ඉවර කරන්න බෑ, ඒක නිසා මම මෙතනින් පටන් මුළු ජීවිත කාලෙම මේක තමයි කරන්නේ කියලා. අන්න එතනින් පටන් පින්වතුනි මුළු ජීවිත කාලෙම කරන්නේ ඒක තමයි. මුළු ජීවිත කාලෙම සිහින මව මව ඉන්නේ පින්වතුනි පියාගේ උරුමය ලබන්න. ඔබත් එතනට එන්නේ කවද්ද? මේ තුන් ලෝකෙම සනහාලපු තුන් ලෝකෙටම මේ සද්ධර්මයේ දීපු ඒ සම්බුදු පියාණන් වහන්සේගේ දරුවෙක් එන්නේ කවද්ද? අනිත් අයව බාධා කර කර ඉන්නේ නැතුව තමනුත් එතනට එන්න හදන එකයි කරන්න තියෙන්නේ. අනික් හැම කෙනාම අදිස්ථාන කරන්න තියෙන්නේ සියලු බාධක දුරු වේවා. අද පටන් ඒ අදිස්ථානය කරන්න. මම මේ කතා කරන්නේ දරුවෝ කිහිප දෙනෙක් ගැන. තව දරුවෝ ඇති, අහපු ගමන් බෑ කියපු ඕනේ තරම්. තාත්තට බයිහින්ද එතනින් එහාට වචනයක් කතා නොකරන දරුවෝ ඇති. මොකද ඒ දරුවෝ පැනල යන ජාතිය අය නෙමෙයි. පැනල යන එකෙන් නම් දරුවෝ ගැන තාත්තෙන් අහා ඉන්නේ නැහැ, පැනල යනවා. එහෙම මානසිකත්වයක් තියෙන දරුවෝ නෙමෙයි. ඒක යූස් කරන්න හොඳ නැහැ නේද? ඒක නිසා පින්වතුනි ඔබට පුළුවන් මේකට උදව් කරන්න. ඔබට පුළුවන් මේකට උදව් කරන්න. ඔබට පුළුවන් අදිස්ථාන කර. ඔබ ආර්ය මෛත්‍රිය පතුරවනවන. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයේ මිදෙත්වා කියලා. එහෙනම් මේ සංසාර දාහයේ මිදෙන්න යන උතුමන් නවත්තන්න පුළුවන් කාටද? ඔබ ආර්ය මෛත්‍රිය වඩන අම්මෙක් න තාත්තෙක් න ඔබ කොහොමද ඔබගේ දරුවා නිවන් දකින්න යන එක නවත්තන්නේ? එහෙනම් ඔබ ආර්ය මෛත්‍රිය වඩන කෙනෙක් නෙමෙයිනේ. ඔබ සියලු සත්‍යයන් දියා ඔබගේ දරුවටවත් නිවන් දකින්න දෙන්නේ නැති අම්ම කෙනෙක් නේ, තාත්තා කෙනෙක් නේ. එහෙම නේද? පින්වතුනි අපි ඔක්කොටම යන්න තියෙන තැන මේ. යන්න තියෙන වෙලාව තමයි ප්‍රශ්නේ. ඔබට මේ වෙලාවේ යන්න හිතෙන්නේ නැත්නම් යන්න හිතිලා තියෙන කෙනාට යන්න දෙන්න. ඊට පස්සේ ඔබ ඉක්මනට එතනට යන්න උත්සාහ කරන්න. හිතන්න මේ ලෝකෙ විනාශ වෙනවා දැන්. මේ ලෝකෙ විනාශ වෙනකොට අඟහරු ගහයාගේ දැන් ඔන්න කොලනි හදනවා. අඟහරු ගහයාගේ දැන් ජනාවාස හදාගෙන යනවා කියලා හිතන්න. එක පවුලකින් එකෙකුට යන්න දෙනවා එතනට. ඔබගේ දරුවා ඒ කියන සුදුසුකම් ලැබුවහම ඔබ මොන අම්මෙද්ද තාත්තෙද්ද දරුවට යන්න එපා කියලා නැහැ අපිත් එක්ක හිටහන් කියලා තියාගන්නේ? තියා හිතලා බලන්න. දරුවා නිදහස් වෙන්න යන්නනේ හදන්නේ. මේ ලෝකේ කඩා හැලෙනවා දැන් තව ටික කාලෙකින් විනාශ වෙනවා මුහුද ගොඩ ගලනවා මොන හරි වෙලා මහා විනාශයක් වෙන්න යද්දි රජයෙන් තීරණයක් ගන්නවා හැම පවුලකින්ම එක්කෙනෙකුට යන්න පුළුවන් කියලා අඟහරු ගහයාට තමන්ගේ දරුවා යන්න ඉදිරිපත් වෙනකොට අම්මයි තාත්තා කියනවා නෑ නෑ යන්න බෑ එහෙම කොහෙ යන්න දුඹ උඹ ඔච්චර අමාරුවෙන් අපි හදාගත්තේ අපි යදාල යන්න හිටහන් යන්න එපා මොන අම්මෙද්ද තාත්තෙද්ද මේ මම මේව ඔබට කියන්නේ පිංගදේ මේවා මේ මේ විශේෂයෙන්ම පිංගදේ සමහරට මේ ධර්මයේ අහන එකක් නෑ ඔය අම්මල තාත්තා නමුත් මම මේ ඔබට පැහැදිලි කරලා දෙන්නේ කරුණෙන් කරුණ මේ සද්ධර්මයේ අහන හැම කෙනෙක්ම සත්‍යක්‍රියා කරන්න දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලන්න පිහිට වෙන්න කියලා මේ පිරිසර නිවන් දකින්න මේ නිවන් දකින්න පිහිට වෙන්න කිව්වේ බණ කියන්න නෙමෙයි කෑම ගෙනත් දෙන්න නෙමෙයි දෙමාපියන්ගේ හිත රිද්දන්න නැතුව දෙමාපියන්ගේ කැමැත්තෙන් මොකද සාත්‍රුන් වහන්සේත් විනය නීතියක් පනවලා තියෙනවනේ දරුවෙක් පැවිදි වෙනවා නම් හැබැයි මේවා කසාද බැඳපුවාට එහෙම ප්‍රශ්නේ නෙමෙයි දීගේ අතහැරලා ගියාට පස්සේ ආයේ ස්වාමි පුරුෂයන් අහන්න එහෙම දෙයක් නැහැ ඩිවෝස් වෙච්ච කෙනෙක් එහෙම ආයේ ගිහලා ස්වාමි පුරුෂයන්ගෙන් අහන්න දෙයක් නැහැ ඒවා සාත්‍රුන් වහන්සේ කියලා තියෙන නිසා විනය නීති කඩන්න බැරි නිසා යහන්න ඕනේ නැත්නම් පුතක් ජනෙක්ගෙන් ගිහිල්ලා ආර්යෙක් අහනවා මම පැවිදි වෙන්නද කියලා හා ගියයිද නමුත් සාත්‍රුන් වහන්සේ විනය නීතියක් පනවලා තියෙනවා නම් පින්වතුනි ඒක දෙපිටින් යන්න බෑනේ අන්න ඒක නිසා තමයි මම ඔබට මේවා තේරුම් කර කර දෙන්නේ එතකොට මේ මේ මේ ධර්ම දේශනාව හෙටම වැටෙනවා මේ YouTube එකට හෙට තව අහන පිරිසක් ඉන්නවා 10,000ක් 30,000ක් ඇතුළත 10යි ඒ හැම කෙනාටම මම ඉල්ලන්නේ ආර්යෝ වෙනුවෙන් සත්‍යක්‍රියාවක් කරන්න සියලු බාධක දුර වෙලා මේ පැවිදි උදෙසා වරන් ලැබෙන්න කියලා මේ උත්තම පිරිසට දෙයියන්ගෙන් බැරණ යකෙක්ගෙන් හරි ඉල්ලන්න උඹට කරන්න පුළුවන් දෙයක් කරලා මේ කියන්නේ මරන්න කියනව නෙමෙයි පෙරේතයෙක්ගෙන් හරි ඉල්ලන්න උඹලට පිනක් හරි ලැබෙන්නේ මේ පිරිස් නිසා උඹලට කන්න ටිකක් දෙන්න හරි කියන්නේ මේ පිරිස් පෙරේත තටුව කියලා අයින් කරලා දාපු ඥාති විදවින්න නැවත මේ මනුස්ස දලයට ගේන්න වැඩ කරන්නේ මේ මිනිස්සු එහෙනම් ඒක ගැනවත් හිතලා මේ පිරිසට උදව් කරපල්ලා කියලා. ඔබගේ ප්‍රාර්ථනාව පිංගතුනි සාමාන්‍ය කෙනෙක්ගේ ප්‍රාර්ථනාවගේ නෙමෙයි. ආර්ය පිරිසක් කරන ප්‍රාර්ථනාව විශ්වසිද්ධ වෙන සම්භාවිතාව වැඩි. සීල දෙනාට ගැලවෙන්න තියෙන තැන. සීල දෙනාට ගැලවෙන්න තියෙන තැන. මම ඔබට කලිනුත් කියලා දිනවා. මේ ධර්මයයි ඔබයි ධර්මයේ ශ්‍රවණය කරන කවුරු හරි ඉන්නවනේ අදිස්ථාන කරන්න ගෙදර පාන්දු කූලයක් දෙන්න වෙන්න එපා කියලා ගෙදර පාන්දු කූලයක් දෙන්න වෙන්න එපා කියන්නේ කිසිවෙකු ගිහිව ඉඳගෙන මැරෙන්න එපා කියන්නේ මට ඒ කාන්තේම විශ්වාසයි පිංගුදෙනි මේ ආරාමේදී මේ ආරාමේ පැවිදි වෙලා මියදෙන 90%ක් උත්තම උත්තමාවියන්ට චිතක බඳින්නම වෙනවා කියලා. චිතකයක් බඳලා ගිනි දල්වන්නේ කාටද? එක්ක සාස්ත්‍රුන් වහන්සේට. එක්ක සක්විති රජුරවන්ට. එහෙම නැත්නම් අරහතුන් වහන්සේට. 90%කට එහා පැත්තේ. ඒ උත්තම උත්තමාවිය ඒ කාන්තේම පිංගුදෙනි චිතක වල ශ්‍රී දේහේ ආදාහණය කරන මට්ටමට එනවාමයි. එතනට හිමිකරුවෙක් වෙන්නේ කොටස්කරුවෙක් වෙන්නේ ඇවිදilla දැන් මේ ලෝක සාසනය ගැන කතා කරද්දී හොඳයි මේ කරුණ ඇදලා එන්නේ ඔබට තියෙන ප්‍රශ්නයක් කලින් ඇහුවාම ඒවට ඉතින් උත්තර ලබා ගන්න පුළුවන් තව මහා දීර්ඝ ප්‍රශ්නත් අහලා තිබුණා ඇමරිකාවේ හෝ කැනඩාවේ ඉන්න මහත්මියා තමන්ගේ දරුවෝ දෙන්නත් එක පැවිද්දට එන්න සූදානම් ඉන්නවා ප්‍රශ්න වගේක් අහලා ඉවලා තිබුණා. ඒවට මං හිතන්නේ නොබෝ කලකින් උත්තර ලබා දෙන්න උත්සාහ කරනවා. තමුණහරි විශේෂ ප්‍රශ්න තියෙනවද? මම මේකෙන් පස්සේ විශේෂ ධර්ම කාරණාවක් ඔබත් එක්ක කතා කරනවාද? පටිච්ච සමුප්පාදයේ පිළිපද. ප්‍රශ්න එන්න එන්න පින්වතුනි කරන්නේ මොකද්ද? ගමන ඉක්මන් කරන. ඒක තමයි කරන්න තියෙන්නේ. ඔබට ප්‍රශ්නයක් තියෙනවද? එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? ගමන ඉක්මන් කරන්න. නැත්තම් ගනුදෙනුව පියවෙයි. කොයි මොහොතේ ඔය ගනුදෙනුව පියවෙයිද දන්නේ නැහැ. කොයි මොහොතේ ළඟ ඉන්න කෙනා පිහින් දමලා නේද දන්නේ නැහැ. කොයි මොහොතේ ඩ්‍රයිවර් කෙනෙකුට නිින්ද ඇයිද දන්නේ නැහැ. මරණ ලක්ෂ ගාණක් මැද්දේ ඉන්නේ. මරණ ලක්ෂ ගාණක් මැද්දේ එක දවසක. හරි පුදුමයි එළියට බෑනෙන දරුවෝ ආයි ගෙදර එනවා කියන එක. හරි පුදුමයි. ඔය අතරතුර පිංගදෙනි මේ සද්ධර්මයේ ශීඝ්‍රයෙන් ප්‍රචාරය වෙනවා. කෙනෙකුට දෙන්නෙකුට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ අය දරාගෙන ඉන්න මති මතාන්තර වලට අනුව වෙනස් වෙන්න පුළුවන්. අනුකම්පා කරලා නිකන් ඉන්න. තර්ක කරන්න යන්න එපා. ඇයි? තර්ක කරන්න තරම් කාලයක් නැහැ ඔබට. ඔබ රස්සාව කරගන්නත් ඉතින්. ඉතුරු හැම තප්පරේම දාන්න නිවන් දකින්න. හැම තප්පරේම යොදාගන්න නිවන් දකින්න. රස්සාව කරලා ගෙදර ආපු මොහොතේ ඉඳලා නිවන් දකින්න උත්සාහ කරන්න. පුළුවන් නම් රස්සාවෙන් ඇවිදලා ගිහිල්ලා පැවිදි වෙන්න. ස්වාමි පුරුෂයෙක් ඉන්නවා නම් පැවිද්දට යන්න කැමති බිරිඳ නිදහස් කරන්න. බිරිඳක් ඉන්නවා නම් ස්වාමි පුරුෂයා නිදහස් කරන්න. ඒ දේවල් කරන්න. එක එක්කෙනාට මේ අවස්ථාව උදා කරලා දෙන්න. කවුරුත් මැරෙන්නේ නැහැ. නිවන් දකින්න යන අය මැරෙනව නෙවෙයි. නිවාඩුවකට ගියා කියලා හිතාගන්න. අවුරුද්දක නිවාඩුවකට ගියා. මාස 3ක් ගිහිල්ලා ඉන්නේ ලංකාවේ ඔබ. මේ අපේ සමහර මහතුරු මාස 6ක් ඉන්නේ ගිහිල්ලා. එතකොට මේ මාස 6ටම අපිට මේ මහතුරු නැහැනේ. මැරිලා නෙමෙයි. ඉන්නවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. කොළඹ කලාපයේ අධ්‍යාපන කාර්යාලයේ රාජකාරී නියතව සිටින දකුණු කොළඹ ප්‍රදේශයේ බාර අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක් වෙන්නේ නැති කොළඹ කලාපයේ විදුහල්පතිවරුන්ට බෙදා දීම සඳහා CD වගයක් ඉල්ලලා තියෙනවා කියලා තියෙනවා. මේ ධර්මයේ නනවතුන්ට යනවා. ඔය අතරින් පින්වතුනි හේතු වාසනාවන්තයෝ තේරිලා එනවා. ආන් ඒ හේතු වාසනාවන්තයෝ නිවන් දකින්න. අනිත් අය හේතු වාසනාව සම්පූර්ණ කරගන්න. පොඩ පොඩ හරි ඒක පුරව ගන්න. තව කට්ටියක් අවීති මහ නරකාදී යනවා. ඒකත් වෙන්නේ බෑ. මොකද පින්වතුනි නරකාදී තිබුණ නැත්නම් මනුස්ස වාසයකට සුදුසු නෑ පෘථුවිය. පෘථුවිය මනුස්ස වාසයකට සුදුසු වෙන්න නම් ඒ කාන්තේම නරකාදී කියන එක තියෙන්න ඕනේ. ඒකෙන් පැසෙන මහා රස්නයක් ඇතුලේ තියෙන්න ඕනේ. ඒ නිනිසත්වයාට දුක දෙන්න තමයි ඒ රස්නේ ඇතුලේ පැසවන්නේ. මනුස්ස වාසයකට හුරු වෙන්න නම් මනුස්ස වාසයකට සුදුසු වෙන්න නම් නරකාදී තියෙන්න ඕනේ. හේතුන්ගෙන් හටගෙන තියෙන මේවා. ඒක නිසා ඒකට යන්න පිළිසත් හැදෙන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක් කියන්නේ මේකට මම මේ මේ හා සම්බන්ධ උත්තරයක් දෙනවා. මම ඒකට එන්න ඉස්සෙල්ලා මේ පොඩි පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. දරුවන් පහලවන්නේ ගිනිගෙඩියක් ලෙසට කියලා කියන කතාව ඇත්තක් නම් ඒක සියල්ලටම පොදු විය යුතුයි නේද? එතකොට ඒ දහම තුන් කලටම සත්‍යයක් නම් යශෝදරාවටද ඇත්තක් නේද? මම දැන් යශෝදරාව නෙමෙයි මේ අදහස් කරන්නේ මහා මායා දේවිය වෙන්න ඇති. මහා මායා දේවියටත් ඇත්තක් නේද? නමුත් එම දරූපතෙන් ලොකු සෙතක් නේද ලොවට උනේ? එලෙසම ගොඩක් මිනිසුන් නිසා දෙමාපියන්ට ධර්මයයි ජීවිතයයි දෙකම හිටියට වඩා හොඳ වෙන්න පුළුවන් නේද? එහෙනම් ඒ වගේ දරුවෝ නිසා හොඳ වෙන්න පුළුවන් නේද? පුළුවන් නම් පහදලා දෙන්න. මම හැම දේශනාවක් මහනවා ගැටළු අවස්ථාවක් නිසායි ඇහුවේ කියලා. හොඳයි. මම කිව්වද පින්වතුනි දරුවෝ කියන්නේ ගිනිගෙඩියක් කියලා? නෑ, මම කිව්වේ දරුවෝ හදන්න කියලා මිනිස්සු ගිනිගෙඩි දෙනවා කියලා. ඔබගේ අම්මා කිව්වා නේද ඔබට? ඔබ අම්මා හෝ නැන්ද අම්මා කිව්වා නේද මාමණ්ඩිල ඔක්කොම පුතේ අපිට මුණුබුරේ බලන්න ඕනේ කියලා හැදුවා නේද දැන් දරුවේ? දැන් ওই දරුවා නිසා දුක් විඳින්නේ කවුද? නැන්ද අම්මයි මාමණ්ඩිද? නෑ, උන් මැරිලා දැන් දුක් විඳින්නේ කවුද? ඔබ. උදේ 5 උදේ 8 ඉඳලා රෑ 10 වෙනකම් වැඩ කරන්නේ කවුද? ඔබ. ළමයින්ට කන්න දෙන්නේ කවුද? ඔබ. ඉස්කෝලෙ ගිහින් දාන්නේ කවුද? ඔබ. ටියුෂන් ෆීස් ගෙවන්නේ කවුද? ඔබ. කන්න බොන්න ඔක්කොම කරන්නේ කවුද? ඔබ. අසනීප වැදුනම ස්පිරිතාලේ ළඟින්නේ කවුද? ඔබ. එකෙක් මදිවට 3 දෙනෙක් හදාගත්තා නම් මොකද වෙන්නේ? 3 ගුණයකට කරන්න ඕනේ නේද ඔක? දරුවගේ ප්‍රශ්නයක් නෑ මෙතන. මම කිව්වේ ලෝක සත්‍යය මේ සාරයි කියලා දීලා තියෙන දේ ගැන මම මේ කිව්වේ. වැරදිද හිතන්න එපා. ශාස්ත්‍රුන් වහන්සේ ලෝකෙට පහළ වුණා මහා මායා දේවී නිසා. නමුත් මහා මායා දේවී අරහත් වුණා. ඒකනේ ප්‍රශ්නේ. මම කියන්නේ ඔබ ගැන මිසක් ඔබගේ දරුවා ගැන නෙමෙයි. මම කියන්නේ ඔබ ගැන මිසක් ඔබගේ දරුවා ගැන නෙමෙයි. දරුවා සාරයක් වෙන්න පුළුවන්. දරුවා ඔබව යහමගට ගන්නත් පුළුවන්. දරුවෙක් ඔබව යහමගට ගන්න දරුවට අවුරුදු 20ක්වත් යන්න එපා. 15ක්වත් යන්න එපා. ඒ 15 ඔබ ජීවත් වෙයිද? කොහොමද දන්නේ? ඔය දරුවට දැන් 15ක් වෙලා ඉන්නව නම් අම්මා කෙනෙක් දන්නේ. හාරි. දැන් එහෙනම් අම්මගේ දරුවා කියන එක අහලා යන්න පුළුවන්. අපි මේ කියන දේවල් අහලා අපේ දෙමාපියොත් මේ වෑ සීක්‍රෙන් කටයුතු කරගෙන නිවන් දකින්න හදනවා. ඊට කලින් ඒගොල්ලෝ මැරුණා නම් එහෙම මොකද වෙන්නේ? අන්තිමට අපිට කන්න බොන්න දීලා විතරයි නේද? එහෙනම් ලෝක සත්‍යය දීපු ගිනි ගෙඩියක් නේද මේ? කසාද බඳින්න ඕනේ ගිහි මේ ඉන්න ලස්සනට කසාද බඳින්න ඕනේ, ලස්සන වෙඩින් එකක් ගන්න ඕනේ. ඈ ඔය ඔක්කොම ගිනි ගෙඩිනේ ඔය දෙන්නේ. එක රාත්‍රියකට කෝටි 2.3 විනාශ වෙනවා ලංකාවේ. එක රාත්‍රියකදී. මොකද්ද? වෙඩින් කෝටි ගණන් සල්ලි ඉවරයි. වෙඩින් දැන් මම මේ කියන්නේ වෙඩින් ගන්න එපා කියලා නෙමෙයි. මම මේ කියන කරුණ වැරදියට ගන්න එපා. මම දරුවා හදන්න එපා කියලා නෑ කාටවත්. මං හදන්න එපා කිව්ව කියලා නොහද ඉඳි. දරුවා හදන්න ඕන එක දරුවා හදයි. ඉතින් මම මොනව කරන්නද ඒකට? මං එපා කියලා නෑ කාටවත් දරුවා හදන්න. මං කියලා දින ලෝකයා දෙන ගිනි ගෙඩි කන්න එපා. දරු හදපු අම්ම කෙනෙක් තවත් දරු සුරුතල් ගැන කතා කරනවා. බොරු. දරුවා හුරතලයක් වුණේ එක මොහොතක විතරයි. අනිත් හැම වෙලාවකම පැම්පස් එක මාර්ගනොඩ හුරතලේද? කක්ක පෙරාගෙන දරුවා ඉන්නකොට හුරතලේද? ඩෙන්ගු හැදලා ස්පිරිතාලේ ලගිනකොට හුරතලේද? බේතක් විස වෙලා ඇඟ පුරාම ගෙඩි දාලා පළු දාලා ගිහිල්ලා ස්පිරිතාලේ ලගිනකොට හුරතලේද ඔය? හැබැයි ඔය ටික ඔක්කොම හොඳ වෙලා දරුවා එනකොට පොඩ්ඩක් නැලවිලා එනවා තමයි. ඔච්චර තමයි ආස්වාදේ. ඉතුරු ඔක්කොම ආදීනවේ. නමුත් ඔබට පෙන්වී ආස්වාද විතරයි. ඔබට පෙන්වී ආස්වාද විතරයි. ඔය විවාහ ජීවිතය කියන්නේ ආස්වාදයක් කියලා පෙන්වන්නේ ලෝක සත්‍යවක පෙන්වන්නේ. මෙතන වැඩි හරියක් ඉන්නේ විවාහ ජීවිතේ ඇතුල් වෙච්ච අයනේ. ඔබට පුළුවන් මේ මේ මේ මේ හපත කරලා කියන්නේ විවාහ ජීවිතය ගැන හරිම සාරතනක් කියලා. කාටද එහෙම කියන්න පුළුවන්? කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් තැනක් කියලා. හිතේ නිදහස ඉන්න පුළුවන් තැනක් කියලා. කාටද එහෙම කියන්න පුළුවන්? හැබැයි ලෝක සත්‍යය Facebook එකේ දාන්නේ මොකද්ද? කොහෙද හරි ඔබ දැකලා දිනන කක්ක පෙරාගෙන ළමයෙක් Facebook එකේ දාලා අම්මා කෙනෙක් හෝ ගාලා මේ නායත් වහගෙන ඉවරලා ඔක්කොම සුද්ධ කර කර දානවා දාලා තියනවද? නෑ. ලස්සන්ට hina වෙන රූප විතරයි දාලා තියෙන හැම වටේම ගහගෙන ඉන්නේ. ඉතින් මම ඔබට කියන්නේ පින්දන ඔය ගිනි ගෙඩි වලට අහුවෙන්න එපා. දරුවෙක් හදන එක නැති එක ඔබ තීරණය කරන්න. ඒක මට අදාළ නැහැ. මං කියන්නේ ගිනි ගෙඩි වලට අහුවෙන්න එපා. ලෝක සත්‍යය හැමදෙස්sem දෙන්නේ ගිනි ගෙඩියක්. රස්සාව ගැන දුන්නේ ගිනි ගෙඩියක්. අධ්‍යාපනය ගැන දුන්නේ ගිනි ගෙඩියක්. අද ඔක්කොටම වඩා අධ්‍යාපනයේ ලොකුයි. නිවන පැත්තකට දාපන්. ගිනි ගෙඩියක්. වැරදි සංඥාවල් ඔය ඔක්කොම. අපිත් ඔය සංඥාව පස්සේ ගියා. අපිත් හොඳට ඉගෙන ගත්තා. ඇති ඵලයක් නැහැ. මොකද මැරෙනවනේ. ලෙඩ වෙනවනේ තාම. ඉගෙන ගත්තා ලෙඩ වෙන්න නැතුව ඉන්න ඉගෙන ගන්න බැරි වුණානේ තාම. තාම අතපය කැඩෙනවනේ. එක මීටර 10ක් යන්න පුළුවන් වේද දන්නේ? හේතු ප්‍රකෝටියක ඵලයක්. මම ඒ ගැන කතා කරනවා තව ටිකකින්. වැරදි තැනින් අල්ල ගන්න එපා. හැමදෙස්sem හරි තැනින් අල්ල ගන්න උත්සාහ කරන්න. මහා මායා දේවීන් වහන්සේ දරුවෙක් වැදුවා ලෝකෙට. මුළු ලෝකෙටම දයක් වුණා ඒකේ. අපිත් අද ඒ පිටින් තමයි පතන්නේ. අපිත් අද ඒ සරණින් තමයි අපිත් මේ ගමන යන්නේ. ඒක හරි. බිම්බිසාර රජුරුවත් දරුවෙක් හැදුවා ලෝකෙට. යසෝදරා දේවීන් වහන්සේ මේ මේ මේ මහා මායා දේවීන් වහන්සේ විතරක් නෙමෙයි. බිම්බිසාර රජුරුවත් ලෝකෙට දරුවෙක් හැදුවා. මොකද එයාට උනේ? එයාට වෙච්ච දේ ටික කාලෙන් කිව්වේ. එහෙනම් හොඳ දරුවද නරක දරුවද කියන ප්‍රශ්නේ නෙමෙයි මම කියන්නේ. මම ඔබට කියන්නේ ගිනි ගෙඩි කන්න එපා. හැමෝම කියයි විවාහ වෙන්න ඕනි කියලා. ඔව්, එහෙම කියයි. ඇයි කියන්නේ එහෙම? ඒක තමයි ලෝකේ වැඩි හරියක් කරන්නේ. ලෝකේ වැඩි හරියක් කරන එක තමයි හැමෝම හරි කියලා හිතාගෙන ඉන්නේ. ඇයි ඇයි දැන් අර මම දවසක් ඔබට කතා කළේ මේ ලෝකේ තියෙනවානේ මේ මේ සෙක්ස් ගෲප්ස් තියෙනවානේ. ගෑනු පිරිමි එක ගෲප් එක. ඒක වැරදිද? ඒක වැරදි නෑ. වැරදි මොකද්ද? ගෑනු ගෑනු එක වැරදි. පිරිමි පිරිමි එක වැරදි. හැබැයි ගෑනු පිරිමි එක වැරදි නෑ. හාතුරුණාන්දගේ දේශනාවේ නම් තියෙන්නේ කාමයේ කොතනත් වැරදි. මේක ගිහියන්ට නෙමෙයි මේ කියන්නේ. නැත්තම් ගියයි මේ මේ මේ මේ කාමයේ වරදව හැසිරෙන්න එපා කියලානේ කියලා තියෙන කෙනා ප්‍රශ්නේ වන්න පුළුවන් ඊට පස්සේ. ගිහියන්ට නෙමෙයි මේ කියන්නේ. කාමයේ කියන එක කොතනත් වැරදි. ඇහෙන් රූපයක් දැකලා ඒකට ඒකට බැඳිලා ගියත් ඒකත් වැරදි, නිවනට ප්‍රමාද වෙනවා. තවක් කියලා හැම නෙමෙයි මේ කිව්වේ. ඔක්කොම හදන්න ඕනේ කියනකොට ඒ කියපු එක ආයේ පැය කාලයක් පාවිච්චි කරලා ඔක්කොම වදන සුද්ධ කරන්නත් ඕනේ. වැරදි දැනින් අල්ලගත්තොත් මොකද වෙන්නේ? අපරාධෙනි. ඒක නිසා හැමෝම කියයි මේ මේ මේ ලෝකේ තියෙන හොඳම දේ මේක කරපන් කියලා. හැමෝම කියයි විවාහ ජීවිතේ ඇතුල් වෙන්න කියලා. දැන් ඉස්සරහට අම්මලා තාත්තලා තරුණ ළමයින්ට නම් බණ අහන්න දෙන්නේ නැහැ. ඇයි? හාපෝ ඒ බණ නම් අහන්න එපා. ධර්මයයි ඔබයි දහන්න නම් එපා. ඇයි? බඳින්න වෙන්නේ. ලොකු වෙඩින් එකක් ගන්න වෙන්නේ. අපේ මානේ ලෝකෙට පෙන්වන්න වෙන්නේ. අපේ මානේ ලෝකෙට පෙන්වනවා කියලා උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සිලා මහන්සිලා මහන්සිලා හම්බ කරපු සල්ලි ටික එක රෑකට විනාශ කරනවා මහත්තයෝ. මොන තරම් මෝඩ රැළක්ද මේ ලෝකෙ ඉන්නේ කියලා හිතාගන්න. අපේ මානේ ලෝකෙට පෙන්වන්න. එක රෑට කෝටි ගාන සල්ලි විනාශ කරනවා. දෙන්න දෙ මහල්ල උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සිලා තව බැංකු ලෝනුත් අරගෙන වෙඩින් ගන්න. මුලාවක මහත. පොඩි මුලාවකදී ඉන්නේ. ඒකල විතරක් නවත්තන්නේ. තමන් ගිනි ගෙඩිය ගිල ගත්තට පස්සේ මොකද වෙන්නේ? තව පුළුවන් තරම් අනිත් උණ්ඩත් ගිනි ගෙඩිය දෙනවා. ගිනි ගෙඩිය දිදි දිදි දිදි පුළුවන් තරම් තමන්ගේ පිරිස වැඩි කරගන්න. මම ඔය තරුණ තරුණියන්ට කියන්නේ ඔය ගිනි ගෙඩි කන්න එපා. මගේ පන්තිවල සමහර ළමයි ඉන්නවා අති දක්ෂ ළමයි. මැත් පේපර් එක දුන්නාම 100ක් ගන්නවා. 100න් 100යි. හදපු විදිහ එකක්වත් නැහැ. පේපර් එක තියාගන්නවා, කැල් එක තියාගන්නවා, කැල්කියුලේටර් පේපර් එක. ගණක යන්ත්‍රේ පාවිච්චි කරලා හදන්න පුළුවන් මේ පේපර් එක. හදපු විදිහ එකක්වත් නැහැ. ඔක්කොම උත්තර ටික විතරයි පොතේ තියෙන්නේ. කැල් එක ගා හද හද දානවා උත්තර. එයන් ගේම් එකක් ගහනවා වගේ. ඒ තරම් දක්ෂ ළමයි ඉන්නවා. උන් එක මම පෞද්ගලිකව කතා කරන ගමන් කියනවා. මේ ලෝකෙට උඹලා වගේ අය බිහි වෙන්නේ හැරිම කලාතුරකින්. උන් බුද්ධ ආගමේ නම් මම කොහොම හරි උඹ පැවිදි කරන්න උත්සාහ කරනවා. බුද්ධ ආගමේ නොවෙනවා නම් ඕවට ඉතින් අත දාන්න ගිහිල්ලා නිකන් ආගම් ප්‍රශ්න ඇති කරන්න හොඳ නැහැනේ. ඒ උන්ට මම කියන්නේ මේ කාමයෙන් දිනපු එකෙක් නැහැ. මේ ලෝකේ යමෙක් ඉහළටම ගියා නම් ඒ කාමයේ හැසිරිච්ච එකෙක් නෙමෙයි. ඒක නිසා කාමයේ ගැන හිතන්න යන්න එපා. ඔය කටයුතු උහුම කරන් ඵලයක්. ලෝකෙට ලොකු දෙයක් කරයි කවදා හරි. හැබැයි ඒ වගේ අයයි බල්ලොයි සමාන කරන්න බෑ. කාමයේ හැදිරෙන වැඩ පිළිවෙල බල්ලො තුලක් තියෙනවා. නමුත් ඒ වගේ අයත් එක සමාන කරන්න බෑ ඒක. එතකොට ඒ අය පින්වතුනි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන ලෝකෙට මහා විශාල දෙයක් කළේ. ඒවත් හොඳට අවබෝධය තියෙන්න ඕනේ. අපි කිව්වේ නැත්නම් ඉතින් ලෝකයා ගිනිගෙඩි දිදී ඒ අහිංසක දරුවන් විනාශ කරනවා. ඒ ඔක්කොම කඩා කප්පල් කරලා දානවා. මඟ කඩා හිරවලා දානවා. ඒකයි මම ගිනිගෙඩි යන නාමයෙන් හඳුන්වන්නේ. දරුවෙක්ව නෙමෙයි ගිනිගෙඩි කියන නමින් හඳුන්වන්නේ. එහෙම කියවුණා නම් වැරදිලා වෙන්නේ නැති කියවෙන්නේ දරුවා ගිනිගෙඩියක් කියලා කියන. හැබැයි දරුවා කියලා කියන්නේ තනිකරම ඔබගේ නිවනට බාධාවක්. අන්න ඒ අර්ථයෙන් ගිනි ගෙඩියක් කිව්වද කියලා දන්නේ නැහැ. 90%ක් දරුවෝ ණය ගන්න එන්නේ. 10%ක් දරුවෝ ණය ගෙවන්න එන්නේ. ඉතින් ණය ගෙවන්න ආපු දරුවෙක් නම් හොඳයි. දෙමාපියන්ට. ධර්මයත් අවබෝධ කරලා දීලා කොහොම හරි ඒක කරයි. ණය ගන්න ආපු එකා නම් මොකද කරන්නේ? අන්තිම මොහොත ඉඩම ලියන්න ඇතුනාම බෙල්ලෙන් අලලා හොල්ලලා හොල්ලලා හැමයි කියන්නේ ඉඩම ලියහම් මැරෙන්න කලින් නා කියා. එහෙම නොවෙනවා කියලා හිතනවද? ඔහුගේ තමයි යථාර්ථය. ඒක නිසා පිංගුදේ වැරදි එල ගන්න එපා. ඔබගේ හොඳට මේ දේවල් කියන්නේ ඔක්කොම ඔබගේ ඩිසිෂන් එක තමයි ඩිසිෂන් එක. ලෝක සත්‍යයන්න් කැමති මොකද්ද? ඔබ ඉරිච්ච කලිසමකුත් අරගෙන පෙරහැරේ නටනට යනවට තමයි කැමති. ඔබට පේනවද ඔබගේ මේ කලිසමේ පිටිපස්ස ඉරිලා කියලා? ඔබ නටනවා හොගාලා පෙරහැරේ නටාගෙන යනවා. අනේ අන්තිමට මුළු ගමටම හෙළුව පෙන්නලා මුළු ගමම හිනා වෙනවා. හැබැයි ඔබ හිතන්නේ මොකද්ද? ඔබ පෙරහැරේ මනරම් රංගනයේ ගෙදුණා කියලා ඇයි හැමෝම හිනා වෙනවනේ ඔබව දකිද්දි? හිතන් ඉන්නේ මොකද්ද? මම පෙරහැරේ පුදුම රංගනයේ ගෙදුණේ නෑ. මිනිස්සු හිනා වෙන්නේ මොකටද? ඔබගේ කලිසම ඉරිලා පිටිපස්සේ. ඔබට පේන්නේ නැති දේ ඒගොල්ලන්ට පේනවා. ඒක නිසා වින්දිනී ඕවට අහු වෙන්න එපා. ඔබගේ කටයුත්තක් තියෙනවා කරගන්න. මං ආයි සැරයක් කියනවා, මම මේ කතා කරන්නේ ගැරහිය යුත්තන්ට නෙමෙයි, උපාසක උපාසිකා කියන පිරිස් වලට. එහෙනම් දැන් උපාසක උපාසිකා කියන තැන නැති කෙනෙක් කවුරු හරි බණ අහනවා, මේ ඔබට නෙමෙයි කියන්නේ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? මේ කියන ඒවා අහන්න එපා. විශේෂයෙන්ම ඔය අන්තර්ජාලයට දැම්මට පස්සේ තොර තෝන්චෙන්නේ නැතුව අහනද? ඔබත් දෙනවනේ එක එක්කෙනාට. මේක පොඩ්ඩක් අහන්න, මේක පොඩ්ඩක් අහන්න, මේක පොඩ්ඩක් අහන්න. ඔබ අනුකම්පාවෙන් දෙනවා. අන්න එතකොට පින්වතුනි, ඒ අයට ප්‍රශ්න වෙන්න පුළුවන්, මේ මොනවද මේ කියන්නේ? මෙච්චර සාර ලෝකෙ මොනවද මේ කියන්නේ? අනිත් එක පින්වතුනි, මේ මොන ප්‍රශ්න ආවත් මම නම් කවදක්වත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයව පාවල දෙන්නේ නැහැ මේවට. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා කියන්නේ ඔය තරම් පහත් කෙනෙක් නෙමෙයි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ප්‍රශ්නයක් තිබුණා බුදුහාමුදුරුවොත් එක්ක. හැබැයි මේ අහිංසක දරුවන්ගේ නිවන් මඟට බාධා කරන දෙමාපියෝ කියලා කියන්නේ මාරේ ආවේශ වෙලා හැම නෙමෙයි. ඒ අයම තමයි ආවේශ වෙලා තියෙන්නේ. මාරේ ආවේශ වෙලා කියලා එහෙම හිතන්න එපා කවුරු. තා මේ මාර්ගයට යන්න දැන් ඉතින් මාරයා බාධා කරනවා. ඒකිනුත් ලකුණු දා ගන්නයි ඉන්නවනේ. මම බණ කියනකොට කෙනෙකුට මාරේ ආවේශ වෙලා මට බැන්නනේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා කියන්නේ පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ ඉන්න මහ දේව රාජයේ. ඒකේ නම මිනිහකට ආවේශ වුණොත් එහෙම දූවිල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ මිනිහගේ. අපිට නම් එහෙම ප්‍රශ්න නැහැ. අපේ මායයෙන් තමයි අපිට බේර ගන්න බැරි වෙන්නේ. ඇයි? අපිට දිනන රාග මායයයි ඉන්නවා, ද්වේෂ මායයයි ඉන්නවා, මෝහ මායයයි ඉන්නවා. ඕන් ඔය මාය තුන් දෙනාගෙන් තමයි අපිට බේරිල්ලක් නැහැ. ඒක නිසා පින්වදෙනි, මේ වෙන කිසිම දෙයකට වසවත්ති මායාව එහෙම ගාව ගන්න යන්න එපා. වසවත්ති මාර දිවේ පුත්‍රයා ආයෙදී යාගේ කාලේ ඉවරයි. මෛත්‍රී බුදුහාඳුරන් කාලේට මං හිතන්නේ යායි කියලා. ඒකට වෙනම කෙනෙක් රැස්ති වෙලා සූදානම් වෙලා ඉන්නවා. ඒකට ඇවිල්ලා කරදර කරන්නේ. ඒක නිසා ඒව ප්‍රශ්න කරගන්න එපා. අනිත් එක පින්වතුනි, මේ මනුස්ස ලෝකෙට අයිති නැහැ. ඔය හයවෙනි දිව්‍ය ලෝකේ කියන එක පින්වතුනි මහා මෙරු. මම මේ කියන්න කැමති නැහැ මේ දේවල්. මොකද මේ දේවල් ටික ලෝකෙට බර දේවල් නිසා. මහා මෙරු පර්වතයෙන් එපිටට ඒව තියෙන්නේ. අපිට අයිති පින්වතුනි මේ ශක්‍රදේවියන්ගේ අනුසක යටතේ පවතින දිව්‍ය ලෝක දෙකක් විතරයි අපිට අයිති. අනිත් ඒවා එච්චර අපිත් එක්ක සම්බන්ධයක් නැහැ. එහෙනම් ඔබ හිතන්න එපා, මම දැන් නිවන් දකින්න යන්නේ. දැන් ඉතින් වසවත්ති මාලයට මාව පේනවා ඉතින්. ඒක නිසා ඉතින් මට මේක කරගන්න නම් දෙන්නේ නැහැ ඉතින්. ඔය පේනවා නේද? අර මිනිහා කැමති නැහැ නේද ඉතින්. ඒ කියන්නේ මට වසවත්ති මාලය ඇවිල්ලා දැන් ඔන්න දුන්නනේ වැඩේ බලන්නකෝ. එහෙම හිතන්න එපා. තමන් අදිස්ථානයේ යුක්තව කටයුතු කරගෙන යන්න. හැමදෙයක්ම පිංගුදේ තව අත්තක් අල්ලන්න යන්න එපා. එක්ස්කියුස් එකක් දෙන්න. තමන් උත්සාහ කරන්න, තමන්ගේ කටයුත්ත කරගන්න. ඔබ සාස්ත්‍රුන් වහන්සේගේ දරුවෙක් නะ. පිය උරුමෙන් ගන්න තියෙන ලොකුම දේ තමයි සම්මා සැටනහර වියලී කියත් බුදු වෙලා මේ සම්මන් නැගිටින්නේ නැහැ කියලා ගත්ත ඉස්සර අදිස්ත්‍යයි. මහා වීරයෝ කියන්නේ යන්නේ ඒ අයට. මම මේක කරලා බැලුවා, මේක හරියන්නේ නැහැ. මම අරක එනම් කරලා බලන්න, ඒකත් හරියන්නේ නැහැ යනි. මම දවස් දෙකක් භාවනා කළා හරියන්නේ නැහැ යනි. නිවන නැද්ද කොහෙද? ඒකනේ දැන් YouTube එක ගැහුවාම එනවා බණ ලක්ෂයක් විතර. හොඳයි. දැන් මේ බණ ඔන්න වෙයි අහුවා කියලා හිතන්නකො. මේ බණ අහගෙන යනකොට ඔන්න හිතෙනවා, අනේ මට මේ තේරෙන්නේ නැහැ නේ, මේ මම මේ නිවන් දැක්කේ නැහැ නේ. පණ වල වැරද්දක්ද කොහෙද? ගහනවා තව එකක්. ගහලා ආයේ ගහනවා. ඒක නම් ටිකක් තේරෙනවා. ඔන්න ඒක අහගෙන යනවා ටිකක්. ඒකත් තේරෙන්නේ නැහැ නේ. වනෝල වැරැද්දා. යන තව එහෙකට. ඕන් ඔය විදිහට දිංගතුනි අත්තෙන් අත්තට පණින කුරුල්ලා තෙමි නසි කියලා අහලා තියෙනව නේද? මම මේ ගැන අපේ වණ හපන් කියලා එහෙම නෙමෙයි. මොකද අපේ වණ මගේ වණ කියලා ඒවා නෑ. ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනා තමයි මේ කරන්නේ. උන්වහන්සේගේ දේශනා ත්‍රිපිටකයේ තියෙන දේශනා අඩංගු කරලා තමයි දේශනා කරන්නේ. ත්‍රිපිටකයේ කියවනවා නම් නෙමෙයි. නමුත් ත්‍රිපිටකයේ තියෙන දේවල් අඩංගු කරලා තමයි මේ දේශනාව කරන්නේ. තව එකක් කියනවා, සබ්බේ ධම්මා අනත්තානම් බොජ්ජංග ධම්මත් අනත්ත වෙනවාද කියලා. බොහොම හොඳ ප්‍රශ්නයක්. ඒකට මම පොඩ්ඩක් පස්සේ උත්තරයක් දෙන්න. සබ්බේ ධම්මා අනත්තාති කියලා ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවානේ. සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනත්තා. සබ්බේ සංඛාරා අනත්තා කියලා නෙමෙයි උන්වහන්සේ දේශනා කරන්නේ. සබ්බේ ධම්මා අනත්තා කියලා මම පැහැදිලි කරලා දීලා තියෙනවා. සබ්බේ ධම්මා අනත්තා කියලා කිව්වේ ඇයි කියලා. මොකද තියෙන්නේ ධම්ම නිසා තමයි සංඛාර හැදෙන්නේ. සංඛාර කියන එක ගොඩ නැගෙන්නේ ධම්ම නිසා. ධම්ම කියන එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් ලෝක ධම්ම. අනිත් එක ලෝකෝත්තර ධම්ම. ලෝකයට අදාළ ධම්ම කියන කොටසක් තියෙනවා. ලෝකෙන් එතර වෙන්න ධම්ම කියලා තව කොටසක් තියෙනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ ඕන් ඔය ධම්ම. ඒ කියන්නේ මොකද්ද? ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඒ කියන්නේ ධර්මයෝ ධර්මයන්ගෙන් පහ කරගනිත්. ඒ කියන්නේ මොකද්ද? ලෝක ධර්මයෝ ලෝකෝත්තර ධර්මයන් පාවිච්චි කරලා මක් කරගන්නද කිව්වේ? අයින් කරගන්න. ඒකට අනුව පහ කරගන්න. අන්න ඒකට තමයි තියෙන්නේ ධම්මානුපස්සනාව කියන එක දේශනා කළේ උන්වහන්සේ. ධම්මානුපස්සනාවේ සියලුම ධර්ම කාරණා ඇති. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සියල්ල එතන තියෙනවා. නිවන් මඟ මෙතන තියෙනවා. එහෙනම් උන්වහන්සේ කිව්වේ මොකද්ද? මේ ලෝක ධම්ම වලින් අභිසංකාර නැගෙනවා. බුද්ධ ධර්ම වලින් විසංකාර නැගෙනවා. එහෙනම් විසංකාර ගතං චිත්තං. අන්නේ විසංකාර වෙත්ත ගතක් සිතක් ඇති කරගන්න වැඩපිළිවෙලක් කරන්න නම් මොන ධම්මද ඇසුරු කරන්න ඕනේ? බුද්ධ ධම්ම. මිසක් ලෝක ධම්ම නෙමෙයි. එහෙනම් ලෝක ධම්මයි පහ කරගන්න. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේ එතන සබ්බේ ධම්මා කියන එකෙන් අදහස් කළේ මොකද්ද? ඔය කියපු ලෝක ධම්ම. තරාගෙන ඉන්න ලෝක ධම්ම. දැන් සබ්බේ සත්තා, නැත්නම් සබ්බේ භායන්ති මච්චුනෝ කියලා තියෙනවා. කොතනත් ගන්නකෝ. සබ්බේ භායන්ති මච්චුනෝ කිව්වහම සියලු සත්ත්වයෝ මරණයට බියවන්නා. නැත්නම් ඔතන සබ්බේ කියලානේ කිව්වේ. දැන් සත්ත්වයෝ කියලා වචනයක් ඔතන නැහැනේ. සබ්බේ භායන්ති මච්චුනෝ. ඒ කිව්වේ මොකද්ද? සියල්ල මරණයට බියයි. බොරුනේ. එහෙනම් රහතන් වහන්සේ මරණයට බියයිද? නෑ. රහතන් වහන්සේ මරණයට බිය නෑ. එහෙනම් සබ්බේ කියලා කිව්වේ. එතන සබ්බේ කියලා කියන්නේ සියලු සත්වයෝ කියන එක. සත්ත්වත්වයේ අතහැරපු රහතන් වහන්සේ සත්ව කියන කොටසට අයිති නෑ. එහෙනම් මෙතනත් පින්වදෙනි සබ්බේ කියලා කිව්වහම අබ්බ කියලා කියන්නේ පින්වදෙනි එල්බ ගන්නවා. භවයකට ඇලිලා ඉන්නවා. එහෙනම් භවයකට ඇලිලා ඉන්න සියලු දෙනා සබ්බ කියලා කියන්න පුළුවන්. එහෙනම් භවයකට ඇලීම උදෙසා යම් කිසි ධර්මයක් තියෙනවා. අන්න ඒ සබ්බේ ධම්මා මොනවයි කියලා ඉති කියවේ? අනත්තයි. සබ්බේ ධම්මා අනත්තයි. එහෙනම් පින්වතුනි මේ භවයකට అలවන්න එන ඒ කිව්වේ ලෝක ධර්ම. iPhone කියන්නේ මොකක්ද? ලෝක ධර්මයක්. iPhone එකෙන් ඔබට සංකාර ඇවිල්ලා නැද්ද? මේිට අවුරුදු 10කට කලින් ආපු නැති ධම්ම ඔබට දැන් එන්නේ නැද්ද? එන්නේ නැද්ද? එනවනේ. ඕනේ තරම් එනවනේ. S8 කියයි. ඈ? H කියයි. ආදි වශයෙන් මහා විශාල මේ දවසකට එක දවසකටමයි දැන් 10 12 ගානේ. අලුත් ධම්ම ලෝකෙට එනවා. අලුත් සංකත එනවා. ඒ සංකත හරහා ධම්ම ඇතුල් වෙනවා ඔබගේ හිතට. ඒවට අදාළව සංකාර කර කර සංකාර කර කර ඔබ බව හදනවා. හැබැයි බින්දුතනි ඔබ සප්තබොජ්ජංග ධර්මයන් ඇසුරු කළා. ඒ ධම්ම අනත්ත වෙන්නේ නැහැ නිවන් දකින්න යන කෙනෙක්ට. ඒ ධම්ම හැම අසාර නැහැ. ඒ ධම්ම හරි සාරයි නිවන් දකින්න යන කෙනෙකුට. ඒක නිසා ඔයතන සබ්බේ ධම්මා කියලා කියනකොට කොතන කිව්වේ මොකද්ද? මේ ලෝකේ එල්බ ගැනීම උදෙසා යම් ධම්මයක් තියෙනවනේ. ආන් ඒ ධම්ම කොටස් ගැන තමයි ඔය කිව්වේ. ඒක නිසා මේකට ඒක අයිති නැහැ. දැන් ඔබ මුලාවට පත් වෙන කාරණාවක් මම කියන්නේ. තව මේ කාරණාව ටිකක් බරපතල වෙන්න පුළුවන්. මේ වෙලාවේ ටිකක් ගැඹුරු ධර්මයේ අහන තිරිස ඉන්නවා. ඒ වගේම පින්වතුනි ඉදිරියේදී මේ සිදු කෙරෙන ආරාම පූජාව සඳහා පැවිදි වෙන්න ඉදිරිපත් වෙලා ඉන්න පිරිස්, ඒ අයට අපි විශේෂයෙන්ම දහම් කතා කරනවා. මේ සද්ධර්ම දේශනාව ඇහෙන මානෙක ඉන්නවා නම් පින්වතුනි මේ පැවිද්දු උදෙසා නන්දීපු මම හිතන 60 දෙනෙකුට අධික පිරිසක් මේනකොට නන්දීලා ඇති. විවිධාකාරයේ රටවල් වලින් ඉදිරිපත් වෙච්ච විවිධාකාරයේ තනතුරු ලබාගෙන ඉන්න ආන්නේ පිරිස් වලින් මම ඉල්ලනවා එක ඉල්ලීමක්. ඒ ඉල්ලීම තමයි මේ මාර්ගයේ වඩන්න පින්වතුනි ඔබගේ පැවිද්ද සිද්ධ වෙන්න කලියෙන් කොහොම හරි අනාගාමීත්වයේ සාක්ෂාත් කරනවා කියලා දැඩි ස්ථිර අදිස්ථානකින් යුක්තව මේ මාර්ගයේ වඩන්න. මහාන වෙලාව මේක කරගන්නවා කියලා හිතන් ඉන්න එපා කවුරු. කොහොම හරි මම අනාගාමී ඵලයේ සාක්ෂාත් කරගන්නවා ඊට කලින් කියලා. දැන් මේකෙන් කියන්නේ අනාගාමී වුණාම විතරයි පැවිදි වෙන්න පුළුවන් කියලා එහෙම නෙමෙයි. උත්සාහ කරන්න කොහොම හරි අනාගාමීත්වයේ සාක්ෂාත් කරගන්නවා කියලා. එතනට යන්න කලින් ඇයි ඊට පස්සේ එතනට ගිහිල්ලා කරන්න තියෙන්නේ බොහොම පොඩ්ඩයි. අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න එක විතරයි. අන්න එදායින් පස්සේ ඔබට පුළුවන් පින්වතුනි මේ ලෝකයට මේ තුන් ලෝකෙම ඉන්න සත්වයන්ට මක් කරන්නද? මේ ශාන්තිය අරගෙන දෙන්න. ඒ නිසා කවුරුත් ප්‍රමාද විය යුතු නැහැ. අපි දැන් තව මාස 5කින් පැවිදි වෙනවනේ කියලා හිතලා දැන් පොඩ්ඩක් ජොලියේ ඉන්න ඕනේ කියලා එහෙම ඉන්න එපා. නැත්නම් මේ යුතුයකම් වක්කීම් කරන්න ඕනේ කියලා එහෙම පැවිදි 24ම එහෙම ඉන්න එපා. යුතුයකම් වක්කීම් කරන්න. දැන් නිදහස් කියේ නෙමෙයි. ගිහි ජීවිතේ නිදහස් වෙනවට වඩා නිදහස් වෙන දේවල් තව තියෙනවා. කාමයෙන් නිදහස් වෙන්න වහවහ. එතකොට කොහොමද ඔබට ගිහි ජීවිතේ උරුම නැහැ. කාමයෙන් නිදහස් වෙන්න. ඇහැට පේන රූපත් එක්ක ගැටෙන්නේ ඇලෙන්නේ යන්නේ නැති මට්ටමක් හදාගන්න. ධර්මයේ තියෙනවනේ. ඔබට ඕනේ දෙයක් අහලා දැනගන්න පුළුවන්. මේ දේවල් අහන්න. පැවිදි වෙන යන ඉන්න පිරිස් වලට වෙනම Skype group එකක් හදලා දීලා තියෙනවා. ඒ Skype group එක අරහා මේ අපේ මහත්තුරුන් අමතන්න. එදින මේ සියලු කාරණා අපි වෙන වෙනම කතා කරලා. නැත්නම් ඔබව සම්බන්ධ කරගෙන හරි කතා කරන. ඒ දේවල් අපි විසඳගමු. ඒ වෙනුවෙන් පින්විතිනි පුළුවන් තරම් උදව් කරනවා ඔබට. කොහොම හරි අනාගාමී ඵලයේ සාක්ෂාත් කරගන්න. එතකොට තව ඉතුරු වෙන්නේ බොහොම පොඩ්ඩයි කරන්නේ. බොහොම හොඳ ධර්ම කාරණාවක් තියෙනවා. ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ශාස්ත්‍රඥ වහන්සේ යම් තැනක කියනවනම් යමෙක් සෝතාපන්න වෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න ඕන. සකදාගාමි වෙන්නත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න ඕන. අනාගාමි වෙන්නත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න ඕන. අරිහත් වෙන්නත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න ඕන. ඕක කිව්වට තේරෙන්නේ නැහැ ගොඩාක් පිරිසවල. ගොඩාක් පිරිසවල හිතෙන්න පුළුවන් හැමදාම එකම බණනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්මනේ වෙන කිසි දෙයක් කියන්නේ නැහැ. පටාචාරා කතා වස්තුව, කිසාගෝතමී කතා වස්තුව, ඈ රජ්ජුමාලා කතා වස්තුව, අපන්නක ජාතකය, ඔය කොච්චර දේවල් තියනවද ඕවා කියන්නේ නැහැ. අපේ දහම් දැනුම වැඩි කරගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්මනේ කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. පින්වතුනි මමත් තාම මේ මගේ වැඩේ කරගෙන ඉවර නෑනේ. එහෙනම් දැන් මම මොකද්ද කරන්න ඕනේ? ඔබට අපන්නක ජාතකයේ කිහිප ඉඳලා හරියන්නේ නෑනේ. මම මොකද්ද කරගන්නේ? මම අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කතා කරන්න ඕනේ අහන එකෙක් අහපන් කියලා. ඇයි? මම ධාතුන් වහන්සේගේ දහම පිළිගන්න කෙනෙක්. ධාතුන් වහන්සේ එපා කියන ඒවා මම කරන්න යන්නේ. ඒක නිසා පින්වතුනි මම කඳ මැද්දෙන් මේ සර්පයාව අල්ලගන්නේ නෑ කවදාවත්. මෙච්චර හරි මේ සර්පයාව කඳ මැද්දේට පොඩ්ඩක් මේ බෙල්ලට පොඩ්ඩක් යටින් අල්ලගෙන ඉන්නේ ඔබ හිඳ. මොකද ඔබ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඒකට දෙන්න උත්තර මාර්ගාව තියෙන්න ඕනේ නැත්නම් ඔබ ඒකට අපහසුතාවයට පත් වෙනවානේ. ඒක නිසා තමයි ත්‍රිපිටකය පරිශීලනය කරන්නේ. සර්පයා කඳවැද්දෙන් අල්ලගන්නාසේ මේ දහම අල්ලගන්න එපා කියලා සාස්තුන් වහන්සේ අලගත් දූපන් සූත්‍රයේ දේශනා කළා තියෙනවා. සර්පේ කල්යන්න යන එකේ සර්පයාගේ බඩවැද්දෙන් ඇල්ලුවොත් එහෙම කඳවැද්දෙන් ඇල්ලුවොත් සර්පයා මොකද කරන්නේ? අනිත් පැත්තෙන් අහලා ඩොග් කාලා ගහනවා නේද? මරණය හෝ මරණය හා සමාන දුකකටපත් වෙන්න වෙන්නේ. අන්න ඒ වගේ පිංගුදින මේ ධර්මදර වෙන්න ධර්මයේ දැනගන්න මම දන්නවා උඹලට වඩා වරෙන් මාත් එක තර්ක කරන්න පුළුවන් නම් ධර්මයත් එක කියන අන්නේ ආසාවෙන් යුතුව කවුරුහරි සද්ධර්මයේ ශ්‍රවණය කරනවා ඒක සුදුසු නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ම දේශනා කරන්නේ පිංගුදින හැමතිස්සම ඒක තුල තමයි නිවන තියෙන්නේ. අද මට තේරෙන අනිච්ච දුක්ඛ අනාත්ම නෙමෙයි මේ අවුරුදු 8 කට කලින් මම දේශනා කළේ. ඒ වගේම පිංගුදින තව ඉදිරියේදී මම දේශනා කරන අනිච්ච දුක්ඛ අනාත්ම මේකටත් වඩා වෙනස්. එකම දහම් න්‍යාය තමයි නමුත් මහා ගැඹුරක් තියෙනවා. තාම මම පිංගුදින මේ ජීවිතයේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම දැකලා නැහැ. මැරෙන්න බයයිනේ. කවුරු හරි මරන්න හැදුවොත් එපා කියනවනේ. එහෙනම් මං කොච්චර විඳවනවද? කොච්චර නම් විඳවනවද? කවුරු හරි කිව්වොත් එහෙනම් මං උඹව මරනවා කියලා. චකිතයක් එනවනේ හිතට. බේරෙන්න උපක්‍රම හොයනවනේ. අපරාධනේ. එහෙනම් තව කෙලෙස් තියෙනවනේ. ඒව දුරු කරගන්න නම් ඒක නදාලව අනිත්‍ය දුක්ඛ අනත්ත වඩන්න ඕනේ නේද? දැන් මෙහෙම හිතන්න. මම ඔබට පෙන්වන්නම් පින්වතුනි ඔබව මේ මායාවේ අරන් යන වැඩපිළිවෙල. එකපාරක් කිව්ව ගමන් තේරෙන එකක් නෑ සමහර විට. නැවත නැවත නැවත නැවත අහලා හරි බලන්න උත්සාහ කරන්න මේක අවබෝධ කරගන්න. අවිජ්ජා පත්‍යා සංඛාරා කියලා වචනයක් තියෙනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර හැදෙනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් නිකං සංකාර හැදෙනව නෙමෙයි. සංකාර හැදෙන්න ධම්ම ඕනේ. මොනවා හරි ධම්ම ඇදිලා එන්න ඕනේ සංකාරවලට. ඒ ධම්ම වලට අනුව සංකාරයක් හැදෙනවා. තුන් ආකාරයක හැදෙනව සංකාර. කාය සංකාර හැදෙනවා. වචී සංකාර හැදෙනවා මනෝ සංකාර හැදෙනවා ඔය විදිහට තුන් ආකාරයක සංකාර හැදෙනවා. ඔය සංකාර හැදුනහම ඔය සංකාරයෙන් පින්වතුනි ඊළඟට විඥානයක් හදනවා. සංකාර පත්‍ය විඥානං කියලා. සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වෙනවා. ඔය විඥානය කියන්නේ මහා දරුණු කෙනෙක්. ඒවා පිංගුතුනි ශාස්ත්‍රඥ වහන්සේ නියමාකාරයෙන් දේශනා කරලා තියෙනවා. මම ඔබට පෙන්වලා දෙන්න. ඔය විඥානය කියන කෙනා හැදෙනකොට එයා හැදෙන්නේ පිංගුතුනි තවත් කරුණු කිහිපයක් එකතු වෙලා. නිකන් විඥානය හැදෙන්නේ නෑ. සංකාර ප්‍රත්‍යයෙන් විඥානය හැදෙනවට ඒ කියන්නේ සංකාරයේ ප්‍රත්‍ය වෙලා සංකාරයේ හේතු වෙලා ඒ හේතුව නිසා විඥානය හැදුනට මේ විඥානය හැදෙන්නේ තව හත් දෙනෙක්ගේ එකතුවකින්. තව හත් දෙනෙක් මේ විඥානයත් එක්ක ඒ විඥානය හැදෙන්න තැනට ඇවිල්ලා ඉන්නවා. ඒවට මොනවද කියන්නේ? චෛතසික සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියලා හතක් තියෙනවා. සියලු හිත්වල තියෙන මේ හත. අභිධර්මයේ කියනවා නෙමෙයි. පොඩි කෑල්ලක් ගන්නවා අභිධර්මයේ. සබ්බ චිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා මෙන්න මේ හත. මේ හතත් පින්වතුනි ඒ වෙලාවෙම උපදිලා විඥානයත් එක්ක බැඳෙනවා. එහෙම විඥානයත් එක්ක බැඳුනහම දැන් මම ඔබට පෙන්වන්න ඇයි එහෙම වෙන්නේ. එහෙම නොවුනොත් මේ විඥාණයට පැවැත්මක් නැහැ. ඔන්න හොඳට බලන්න කොහොමද වෙන්නේ කියලා. මං ඉස්සරහට පොඩ්ඩක් ගිහිල්ලා ආයි පස්සට එන්න. විඤ්ඤාණයෙන් මොකද්ද ඊළඟට වෙන්නේ? විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම රූප හැදෙනවා. හැබැයි මේ නාම රූප සාත්‍රුන් වහන්සේලාට නැති අපිට තියෙන නාම රූප. ඇයි? අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා නාම රූප නිරෝධ. එහෙනම් සාත්‍රුන් වහන්සේලාට නැති අපිට තියෙන නාම රූප වශයෙන් කතා කරන්නේ මොනවද? උපාදාන කරගත්ත නාම රූප අපිට තියෙන. සාත්‍රුන් වහන්සේලාට උපාදාන කරගත්ත නාම රූප නැහැ. උපාදාන කරගත්ත කියන්නේ අර මලු පහට දාලා මලු පහ කරේ වැදගත්තේ. මලු පහට දාලි වෙලා මලු පහ කලේ එල්ල ගත්තා කියලා කියන්නේ මොකද්ද? ඕනේ වෙලාවක මල්ලට අත් දාලා ගන්න පුළුවන්. දැන් මේ විඤ්ඤාණය කියන කෙනා ඕනෙම වෙලාවක අර මලු වලට පැනලා ඒකෙන් දේවල් අරගෙන නිර්මාණය කරන්න පුළුවන් හැකියාවක ඉන්න ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ප්ලෑන් එක අඳිනවා නියමෙට. ප්ලෑන් එක ඇඳලා නියමෙට හදලා දෙනවා මේක. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්ලෑන් එක හැදුවට පස්සේ දැන් මම මේ ආපස්සට ඇවිල්ලා ආයි යන ගමනේදී ඔබට මේ හැමදේම තේරෙයි. උදාහරණත් එක්කම ඔක්කොම කියනවා. ප්ලෑන් එක හදලා ඉවර වෙලා ඔන්න ඔය ප්ලෑන් එක හදපු වෙලාවේදී ලොකු බලාපොරොත්තුවක් හැදෙනවා. ඒ බලාපොරොත්තුව ආවේ පින්වතුනි අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා ආපු බලාපොරොත්තුවක් තියෙනවා. අවිද්‍යාව නිසා තියෙන දෘෂ්ටියක් තියෙනවා. මොකද්ද? ලෝකේ හරි සාරයි. ඒ ලෝකේ හරි සාරයි කියන හැඟීමෙන් දැන් මේ හදාගත්ත ප්ලෑන් එක විඤ්ඤාණය විසින් දැන් පෙන්වලා තියෙන මේ මායාව දැකගන්න, අහගන්න, දැනගන්න, විඳගන්න ඔන්න ඔය කරුණු ටික දැන් මේකට ඕනේ. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා කරුණු හතරක් තියෙනවා. දිට්ඨ කියලා කියන්නේ බලන, බලා ගන්න. සුත කියලා කියන්නේ අහන. මුත කියලා කියන්නේ දැනෙන. විඤ්ඤාත කියලා කියන්නේ දැනගන්නවා. විඤ්ඤාත කරනවා කියන්නේ යමක් දැනගන්න. එහෙනම් දිට්ඨ සුත මුත විඤ්ඤාත වශයෙන් අර මෙච්චර වෙලා හදාගත් අර ප්ලෑන් එක, එහෙම නැත්නම් අර මෙච්චර වෙලා මේ හිතේ හදාගත්ත දේ දැන් ගන්න ඕනේ ඇතුළට. මොකද මෙයාට ලොකු බලාපොරොත්තුවක් ආවා. ඒ බලාපොරොත්තුව තමයි දැන් මේ හිතේ හැදිච්ච දේ දැන් මෙතන තියෙයි කියලා. දැන් ඕක හිතට ගන්න නම් එක්ක දිට්ට වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇහැ පාවිච්චි කරන්න. එහෙම නැත්තම් සුත වෙන්න ඕනේ. කන පාවිච්චි කරන්න. එහෙම නැත්තම් මුත වෙන්න ඕනේ. ඒ කියන්නේ දිව නාසය ශරීරය පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්තම් විඤ්ඤාත වෙන්න ඕනේ. ඒ කියන්නේ මන පාවිච්චි කරන්න. ඔය කියන හයෙන් එකක් හරි පාවිච්චි කරලා දැන් මේ හදාගත්ත බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ඕනේ. දැවෙන බලාපොරොත්තුවක ඉන්නේ හදාගෙන. තාම මේක තේරෙන්න ගත්තේ නැහැ ඔබට. මොකද මම මේ මුල මේ ටික කියාගෙන යන්න එපා. මේ තියෙන ටික මතක් කරලා දෙන්න එපා ඔක්කොටම ඉස්සර. ඒක නිසා තමයි මේ යන්නේ. ඊපද උදාහරණයක් එක්ක එනකොට තේරෙයි මේ කියන එක මොකක්ද කියලා. බොහොම ගැඹුරු දහම් කාරණාවක්. ඇහෙන් ගත්තොත් ඇහැ කියලා කියන්නේ පින්වතුනි ආයතනයක් නෙමෙයි. ඇහැ කියලා කියන්නේ ඉන්ද්‍රියක්. ඔය ඇහැ කියන ඉන්ද්‍රිය ආයතනයක් වෙන්නේ කොහොමද? ආයතනයක් කියන්නේ මොකද්ද? ආයස්ථානය, නිපද වෙන තැන. නිපද වෙන තැන මොනවා හරි ටිකක් නිපදවන කම්පැනි එක ආයතනයක් කියන්නේ නිපදවන. එහෙනම් ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන තුන එකතු කරවලා ස්පර්ශ කරනවා කොහෙද? මනේ. ඔන්න බලන්න කන්නේ. අර මනෝ විඤ්ඤාණේ ස්පර්ශ කරනවා එවිදිහ. දැන් මර හදපු මුලින් හදපු විඤ්ඤාණය මේකට කම්පැටබල් නේද? ඇයි? ඒකට අදාළ චෛතසිකයක් හැදුවා නේද? චෛතසික කියලා කියන්නේ හිත සමග යෙදෙන කියන. එක ප්‍රත්‍යයෙන් හඳුන්වන්නේ ඒක. චෛතසික නැතුව පින්වතුනි හිතකින් කෙරෙන කටයුත්ත කරගන්න බෑ. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන තුන එකතු වෙයි. හදනවන එක. ඒ හැදෙන සංකතය ගිහිල්ලා වදින්න ඕනේ මොකේද? ස්පර්ශ වෙන්න ඕනේ අර මනේ. ඒ ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ වීම සඳහා මන සූදානම් නැත්තම් දැන් ඕක ස්පර්ශ වෙයිද? නෑ. මන සූදානම් කරන්න තමයි සබ්බචිත්ත සාධාරණ චෛතසික ඇවිදilla. එක චෛතසිකයක් දුන්නා. මොකද්ද? පස්ස. ස්පර්ශ කියන චෛතසිකයේ දැම්මයි එකට. දැම් බය වෙන්න දෙයක් නෑ. ඇයි? ස්පර්ශ චෛතසිකයේ එක තමයි මේ හිත තියෙන්නේ. ඒක නිසා ඕනෑ මොය කියන හයෙන් මොකක් ආවත් ආන්ගේ ස්පර්ශය ගැනීම සඳහා මම සූදානම් කියන තැන තමයි දැන් හිත තියෙන්නේ. ඔන්න ඇවිල්ලා වැදුණා. ස්පර්ශ වුණා. ස්පර්ශ වුණා කියලා හරියන්නේ නෑ. ස්පර්ශ පච්චය මොකද්ද? වේදන. ඔය ස්පර්ශය ඔබට කැමති විදිහට දෙන්න. ඔන්න දැන් බලන්න. ඔය ස්පර්ශය ආවේ ඔබ කැමති ස්පර්ශයක්ද ආවේ? ඔබ කැමතිද නැද්ද කියන එක උතන්ට බලපානවද? ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි තුනේ එකතුවෙන් ස්පර්ශ වෙනවා යමක් මනේ. දැන් ඒක ඔබ කැමති එකද නැත්ද කියන එක බලපානවද ඒකට? නැහැ. එහෙනම් ඔබගේ කැමැත්තක් වැඩක් නැහැ. ඇහැට රූපයක් ලැබුණා නම් ඒකට චක්කු විඤ්ඤාණය පහළ වෙලා මනේ ස්පර්ශ වෙනවා. ඒකට ඔබ කැමති වුණත් එකයි නැතත් එකයි. ඒ සමීකරණය ඇතුලේ ඔබ කැමතිද නැද්ද කියන එක නැහැ. ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි ඇස දන රූපය දන චක්කු විඤ්ඤාණය සමානයි මනෝ ස්පර්ශය. මනේ වදින ස්පර්ශය. දැන් ඕකේ කෝ මගේ කැමැත්ත? කෝකේ මගේ අකමැත්ත? එහෙනම් මගේ කැමැත්තත් නැහැ මගේ අකමැත්තත් නැහැ. හේතු ටිකක් එකතු වෙලා හැදිච්ච ඵලයක් තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඔය ස්පර්ශය නිසා තව එකක් හටගන්න. ස්පර්ශ පත්‍ය වේදනා. වේදනා කියලා කියන්නේ රිදෙන වට නෙමෙයි. වේදනා කියලා කියන්නේ වීමක් දැනෙනවා. යම් වීමක් යමක් උණ බව දැනෙනවා. යමක් උණ බව දැනගන්න නම් ඔය හිතේ තව ආදයක් ඉන්න ඕනේ. කවුද? වේදනා චෛතසිකයේ තියෙන්නේ. කමක් නෑනේ. ඇයි හිත හැදෙන වෙලාවේ ඒකට ආවනේ. එහෙනම් දැන් වේදනා චෛතසිකයක් තියෙන නිසා අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් දැන් වේදනාව හදා ගන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? වේදනා ප්‍රත්‍යයෙන් ඇති වෙනවා දෙන්නේ. වේදනා පත්‍ය තණ්හා. එහෙම නැත්තම් වේදනා පත්‍ය පටිඝ. ඔය දෙක වෙන්න පුළුවන්. වේදනා පත්‍ය තණ්හා කියලා එන්නත් පුළුවන්. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වෙනවා. තණ්හා වෙනවා කියන්නේ මොකද්ද? ඒ තන හා වෙනවා. ඒ තන හා වෙනවා. යායන් තණ්හා පෝණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනි. ඒ තැන්වල අභිනන්දනය කර කර ඒ තැනටම ගිහිල්ලා ඇලෙනවා. తත්‍ර తත්‍රා විනන්දනි. එහෙනම් අන්නේ කියන ඒ තැන ඇලෙන මටක් ගන්න. තන්හි හා වුණා. දැන් තන්හි හා වුණාම ඊළඟට මොකද වෙන්නේ? උපාදාන වෙනවා. උපාදාන කිව්වේ උප ආදාන. උප කිව්වේ ආසන්නේ. ආදාන කියන්නේ ඇදිලා යනවා. ආසන්නයට ඇදිලා යනවා. මොකද සාස්ත්‍රඥ වහන්සේ කියනවා ගින්නක් ගැහුවාම ගින්නට පිච්චිලා ඔබ දැකලා තියෙනවා අර කඩදාසි කෑල්ලක් අර කොළ කෑල්ලක් ගින්නට පිච්චුනහම අර චූටි චූටි අලු කෑලි කොළ පිච්චිලා අලු කෑලි වාදේ ගහගෙන යනවා. සාස්ත්‍රුන් වහන්සේ කියනවා එහෙම ගහගෙන යන ඒ අලු කෑලි ඒ පිච්චිච්ච කොළ කෑලි වාතේ උපාදාන කරගෙන තියෙන්නේ. එන වාතේට ඇලිලා තියෙනවා කියන එක නෙමෙයිනේ කියන්නේ නේද? මොකද වාතය අසුරු කරගෙන ඉන්නේ, වාතය අට ආසන්නයට ගිහිල්ලා ඉන්නේ. ඒකයි උපාදාන කිව්වේ. උපාදාන කියන්නේ ආසන්නයට ඇදිලා යනවා. ඔන්න ඔය ආසන්නයට ඇදිලා ගිය ගමන් මොකද වෙන්නේ? බ වෙනවා. බ වීම සඳහා කරුණු සකස් වෙනවා. බ කියන්නේ බිහිවීමට. භව වෙනවා. මොන භවද වෙන්නේ? රාග භව වෙන්නත් පුළුවන්. ద్వේෂ භව වෙන්නත් පුළුවන්. මෝහ භව වෙන්නත් පුළුවන්. ඔය කියන තුනෙන් ඕනම එකක් වෙන්න පුළුවන්. ඔය භවට ආපු ගමන් මොකද වෙන්නේ? ජාතිකයා ඉන්නවා. ජාතියටපත් වෙච්ච ගමන් මේ කිව්වේ මේ ගන්ධබ්බෙක් මේ මහුගුතට ඇලි ඉපදුනාවත් නැත්නම් මේකෙක් මැරිලා තව එකෙක් ඉපදුනාවත් නෙමෙයි. මේ කියන්නේ මොකක්ද? මේ ජීවන පැවැත්ම ඔබගේ. මේ ඔබට වෙන හරිය මේ වෙන්නලා දෙන්නේ. ආයි මැරෙනකන් ඉන්න ඕනේ නැහැ මේක අවබෝධ කරගන්න. පරිදි සමුපාදයේ දින හොඳම හරිය මේක. ඉදම් පච්චේතා පටිච්ච සමුප්පාදය කියන්නේ මෙන්න මේකට. ඒ ඒ මොහොතේ තමන්ට වෙන්නේ මොකද්ද කියලා දැනගන්න පුළුවන් ක්‍රමවේදෙ මේක. මරණයට පස්සේ මොකද්ද වෙන්නේ කියන එකවත් එදා මැරිලා දැන් ඉපදින එක කොහොමද කියන එකට වඩා ඒ ඒ මොහොතේදී ඔබට වෙන ටික දැනගන්න පුළුවන් ක්‍රමවේදෙ මේක. ඉදම් පච්චේතා පටිච්ච සමුප්පාදය. සාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රඥාවට වැටහුණා මිස සාරිපුත්‍රයන් වහන්සේගේ විභංගයටම අහු වුණා මිස නැත්තම් අපිට මේවා තේරුම් ගන්න එක බොරු. ඔන්න ජාතිය කටගත්ත නම් දැන් එතනින් එහාට මොකද වෙන්නේ? ජරා මරණ ලෝක පරිදේව දුක්ඛ දෝමනස ඔය ටික ඔක්කොම උරුමයි. ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස සමුදය හෝති කියලා සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ. ඔය ආකාරයට මහා දුක්ඛ කන්දයක උරුමයක් තමයි දැන් එන්නේ ඊළඟට. දැන් ඕක පිංගුදේ පටිග වුණොත් මොකද වෙන්නේ? පටිඝ කියන්නේ මොකක්ද? දැන් තණ්හා කියන එක දන්නවා. ඒ ඒ තන හා වෙනවා. තන්හි හා වීම තණ්හා වීම. සිංහලට අර්ථනක් ගන්න. තන්හි හා වීම තණ්හා වීම. එහෙනම් පටිඝ කියන්නේ මොකක්ද? පටි කියලා කියන්නේ පිටුදෙනි චන්දරාගයෙන් බැඳෙනවට. එහෙනම් යමකට කැමැත්තෙන් බැඳිලා අන්න ඒක ගහ වුණා. ගහ වුණා කියලා කියන්නේ භංග වෙලා ගියා. නැති වෙලා ගියා. විනාශ වෙලා ගියා. අනේ කැමැත්තෙන් හදාගත්ත දේ දැන් මොකද උනේ? ඒක ගසා දැම්මා. ගැහිලා ගියා. අපි කියන්නේ ඔය ඔය වළඳ ගැහිලා ළමින්. ඔය ගැහිච්ච වළඳක් නේ කියලා. ඒ කියන්නේ මොකද්ද? ආයි ගන්න පුළුවන් වැඩක් ගන්න පුළුවන් ඒක හන්නේ. ඒක ගැහිලා ගියා. ගහ වුණා. සිංහල හරි වැදගත්. එනම් පටි ගහ වුණා. පටි ගුණොත් එහෙම අදිමොක්ක වෙනවා. ඒ කියන්නේ ඒකෙත් උපරිමයට යන. අදි මොක්ක පත්‍යා භව. අන්න ද්වේෂ භවක් හටගත්ත ගිහිල්ලා. භවක් හටගත්ත නම් ජාතියක් උරුමයි. ජාතියක් උරුම වෙච්ච එක එතනින් එහාට මොකද වෙන්නේ? ජරා මරණ ඔය පැත්තට ගිහිල්ලා විනාශ වෙලා යනවා. මහා දුක්ඛඳ කර එකතු වීම. දැන් ඔන්න මං ආපහු සැරයක් යනවා පින්වතුනි ඉස්සරහ උඩට. ඔන්න උඩට ගිහිල්ලා මම ඔන්න ඔබට දෙනවා එක ධම්ම ධම්මයක් දෙනවා. මේට කලින් අපි මේ උදාහරණේ අරන් තියෙන ඕනේ තරම් වෙලා. කුකුල් මස් කමුද? කුකුල් මස් කමුද කියලා එකක් දුන්නා. ධම්මයක් දුන්නේ. කුකුල් මස් කමුද කියන එක ඇහිලා ඔන්න දැන් විඤ්ඤාණය හැදෙන්නේ යන්නේ මේකට. දැන් මේක ස්ලෝ මෝෂන් එකේ මම මේ පෙන්වන්නේ. ඒ කියන්නේ මේ තප්පරයකට ප්‍රකෝටියෙන් පංගුවන් එකක්. වෙන එකක් මේ බොහොම මේ ස්ලෝ කළ තමයි මේ පෙන්වන්නේ. කුකුල් මස් කමුද කියන තැනට ආහම. ඔබ කියනව නේද? හා කියලා. පුගුල් මාස් කන කෙනෙක් නම් හා කියලා. දැන් ඔය හා කියන තැනට එන්න ඔබ වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයිනේ. ඒකනේ ඔබ එකපාරට හා කිව්වේ. කුකුල් මස් කමුද කියලා ඇහුවේ මම. ඔබ හා කිව්වා. මම මොකද කියන්නේ? කෑලි කවම කුකුලෙක් ගෙනත් දෙනවා උයපුවත් නැති. දැන් ඔබට තරහ යනවා. මොකද මිනිස්සේ ඔය ගෙනා. ඔබ කන්න පුළුවන්. ඉතින් මං කියනවා. ඉතින් මං කිව්වද උයපු කුකුලෙක් ගෙනත් දෙන්නම් කන්න කියලා. මං කිව්වේ කුකුල් මස් කමුද කියලා. ඇයි ඔබ හා කිව්වා? මං කුකුල් මස් ගෙනාවා. මේ කුකුල් මස් නෙමෙයිද? කුකුල් මස් තමයි. එහෙනම් දැන් මට බයින්නේ මොකටද? මං ඔබට කිව්වද උයපු කුකුල් මස් වලින් හදාගන්න කියලා? ඕක ඇතුලේ. ඔබනේ ওই මනස ඇතුලේ ඕක හදාගෙන උයපු කුකුල් මස්. මං කිව්වේ කුකුල් මස් කමුද කියලා. ඔන්න ප්‍රශ්නේ කොතනද කියලා බලන්න. ඔය ගොඩක් හරි ඔය ගොඩක් කට්ටිය කියනවා නේද? මෙන්න මෙහෙම කතාව. අතීතයේ ගෙවිලා ඉවරයි. ඒකද අතීතයේ ඕනේ නැහැ. අනාගතේ තාම ඇවිල්ලා නැහැ. ඒක නිසා අනාගතේ වැඩකුත් නැහැ. ඒකද වර්තමානයේ ජීවත් වෙන්න කියන. ඕක විගදිනේ මහා පරම ගම්භීර අර්ථයක් තියෙන දෙයක්. උඩින් අර්ථ අරගෙන කියනවා අතීතයේ ගෙවිලා ඉවරයි. ඒක නිසා ඒක ගැන හිතලා වැඩක් නැහැ කියලා. එහෙම එකක් නෙමෙයි ඔය කියන්නේ. හොඳයි. කුකුල් මස් කමුද කියලා ඇහුවේ. කුකුල් මස් කමුද කියලා ඇහුවහම ඔබ කොහොමද හා කිව්වේ? ඔබ අතීතයත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ඔන්න බලන්න මේ අර අතීතයේ තිබිය වැඩක් නැහැ කියලා නෙමෙයි. අතීතයේ ගෙවිලා ඉවරයි ඒක අත්හැරලා දාන්න. අනාගතේ ඇවිල්ලා නැහැ ඒක අත්හැරලා දාන්න. වර්තමානයේ ඉන්න කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. බලන්න වෙලා තියෙන දේ. අනාගතේ ඇවිල්ලා නැහැ තාම. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙලා තියෙන දේ බලන්න. කුකුල් මස් කමුද කියලා අහපු ගමන් හා කිව්වා. ඒ කියන්නේ ඔබ අතීතයෙන් ගත්ත දෙයක් හැම තිස්සෙම මඩිස්සලේ ඔබාගෙන ඉන්න කෙනෙක් නේද? කරවිල කමුද කියපු ගමන් බෑ කිව්වා. හැබැයි කුකුල් මස් වලත් වඩා රහට කරවිල හදලා තියෙනවා. තිත්ත නැහැ පොඩ්ඩක්වත්. ලෝකේ ඉන්න හොඳම සූපවේදී ඇවිල්ලා හදලා තියෙනවා. නමුත් කරවිල කමුද කියපු ගමන් මොකද කිව්වේ? බෑ කිව්වා. කුකුල් මස් කමුද කියපු ගමන් හා කිව්වා. හැබැයි රහතන් වහන්සේ එහෙම කරන්නේ නැහැ නේද? හොඳ බලන්න මම පෙන්වලා දෙන්නම් අතීතෙන් ඔය ගන්න හැටි. කුකුල් මස් කමුද කියන ඇහෙනකොට ඒකට අදාළ දැන් හිතක් එන්න ඕනේ හා කියලා. ඔන්න ඕක හදන්න මෙයා මොකද කරන්නේ? අර ධම්ම වලින් විඥානයක් හදලා, දැන් සංකාරයක් හදලා, ඒ සංකාරයෙන් විඥානය හැදුවහම විඥානය මොකද කරන්නේ? අර මලු පහට බැහැ බැහැ හොයනවා හොඳම උපාදාන කරගත්ත කුකුල් මස. ඔව්, කොහේ හරි මල්ලේ තියෙන ඒවා. අනාගතත් වෙන්න පුළුවන්. පින්වතුනි, කාලය කියලා කියන්නේ කළ දෙයට ආලය. කළ දෙයට ආල කරන එක තමයි කාල කියලා කියන්නේ. එහෙනම් ඔබට යම් කාලයක් ගැන කතා කරනවා නම් අපේ කාලේ නම් අපි ඔහොම නෑ කියලා කියන්නේ ආච්චි අම්ම. ඒ කියන්නේ මොකද්ද? කළ දෙයට ආලය කරගෙන නේද ඉන්නේ? ආලය කළා කියලා කියන්නේ ඇලිලා කරපු දේ මතක තියාගෙන, හොඳට හිටපු විදිය හොඳට මතක තියාගෙන කළ දෙයට ආල කරගෙන ඉන්නේ. කාල කියන්නේ ඒකයි. එහෙනම් දැන් මොකද වෙන්නේ? කුකුල් මස් කමුද කියලා අහපු ගම මේ විඥානේ විසින් අර මලු පහට බැහැලා ඒවැ හොඳම උපාදාන කරගෙන ඉන්න කුකුල් මස. ඒකේ පාට, ඒකේ සද්දයක් එන්නේ නැහැ කුකුල් මස. ඒකේ සුවඳ, ඒකේ රස, ඒක අල්ලනකොට කොහොමද දැනුනේ? අන්න ඒ ටික, අන් ඒ ඔක්කොම ටික හොඳට ඇඟේ දවටගෙන දැන් ඉන්නේ මෙයා. ඒ කියන්නේ මෙයා දැන් හොඳට හැදුවා මොකද්ද? කුකුල් මස් කමුද කියලා ඇහුවා විතරයි. එතකොට මෙයා දැන් කුකුල් මස් පීරිසියක් හදාගෙන ඉන්නේ දැන්. ඔය කුකුල් මස් පීරිසියත් එක්ක මෙයාට එනවා ලොකු දෙයක් පින්වදින අවිද්‍යාව නිසා දැඩි බලාපොරොත්තුවක් හටගෙන තියෙනවා. මේ කුකුල් මස් පීරිසිය දැන් මට ලැබෙයි කියලා. දැඩි බලාපොරොත්තුවක් ඉන්නේ දැන්. හදා ගන්නවා විතරක් නෙමෙයි දැඩි බලාපොරොත්තුවක් තියා ගන්නවා. දැන් මේක මට ලැබෙයි. ලෝකයේ සාරයි කියන හැඟීමෙන් ඉන්න නිසා හැමතිස්සෙම හොඳ පැත්තටම තමයි ඔක්කොම ගන්න උත්සාහ කරන්නේ. දැන් කුකුල් මස් පීරිසියෙම හිතේ හදාගෙන විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා මොකද්ද? සලායතන. දැන් මොකද කරන්නේ? දැන් ඔන්න වහල් සේවයේ යොදවන අර 6 දෙනා. ඇයි දැන් හිතේ හදාගත්තනේ? ලොකු බලාපොරොත්තුවකුත් තියෙනවා මේකමයි කියලා දැන්. දැන් මොකද කරන්නේ? ඇහැ අරිනවා. මම මේ එක සිද්ධියක් මේ එකකට මේ පරිසම්පාද චක්‍ර ලක්ෂ ගානක් යනවා. නමුත් මේ මේකදී එකක් අල්ලගෙන තේරුම් ගන්නයි තියෙන්නේ. එතකොට ඔබට හිතාගත්තා ඉතුරු වෙන්නේ කොහොමද? ඇහැ අරිනවා. ඇරලා මොකද කරන්නේ? දැන් මෙයා ඇහැ ඇරියේ මොකක් ගන්නද? ඇහැට ගන්න පුළුවන් පාට විතරයිනේ, වෙන මොකක් ගන්න බෑ ඇහැට. රූප කියලා කියන්නේ පාට විතරයි. රූපයක් බලනවා කියලා කියන්නේ පාට බලනවා විතරයි. වෙන මොකක් බලන්න බෑ රූපෙකින්. අද වෙන්වෙන් වශයෙන් අඳුර ගන්න පුළුවන් ඇයි? පාට ಜಾති දෙකක් එකට වැටෙන දන තමයි අඳුර ගන්න පුළුවන්. නේද? කළුම කළු මිනිස්සෙක්, කළුම කළු මේ ඇඳුමක් ඇඳගෙන, කළුම කළු බෑග්ග්‍රවුන්ඩ් එකේ හිටියොත් එහෙම පේනවද යා? නෑ. ඇයි? පාට වෙනසක් නැති හින්දා. එහෙනම් පාට වෙනසක් තිබ්බොත් විතරයි ඒක පේන්නේ පාට. එහෙනම් පාට තමයි මේ දකින්නේ. දැන් මොකද වෙන්නේ? මෙයා මේ ඇහැ ඇරලා දැඩි බලාපොරොත්තුවක් තියාගෙන, ඇයි? මෙයා හදපු එකක් තියෙනවනේ දැන්. මෙන්න මේක දකින්න, ඒකේ පාට දකින්න තමයි දැන් මෙයා මේ ඇහැ අරින්නේ. හිතමුකෝ ඒකේ පාට තියෙනවා. දුමුරු පාටද හොඳට තියෙනවා. ඒ පාට ඇහැයි රූපයයි, ඇහැයි ඒ පාටයි එකට ගැටෙනකොට චක්කු විඥානයේ වැහලා ඔන්න ඔය තුනේ ස්පර්ශයෙන් අරන් ගිහිල්ලා ඔය තුන අරගෙන ගිහිල්ලා මනේ ස්පර්ශ කරන. දැන් ඔන්න මෙයාගේ වැදුණ ඇවිල්ලා ස්පර්ශ චෛතකයේ චෛතසිකයේ තියෙන නිසා වද්ද ගන්නත් පුළුවන්. ඔන්න වැදුණ. ඔන්න ඕකේ වැදුණට පස්සේ දැන් මොකද වෙන්නේ? ඒ ස්පර්ශයෙන් වේදනා හට ගන්න යනවා. වේදනා කිව්වේ වීමක් දැනෙනවට. ඒ ස්පර්ශයෙන් ඊළඟට දැනෙන එක තමයි වීමක් දැනෙනවා. පින්වතුනි මට කියන්න. ඔය වීමක් දැනෙනවා කියන එක ඔබට ඕන නිසා වෙන එකක්ද? නැත්නම් ස්පර්ශය නිසා වෙන එකක්ද? හොඳට අවබෝධයෙන් ගන්න. රළු ස්පර්ශයකින් රළු වේදනාව, සියුම් ස්පර්ශයකින් සියුම් වේදනාව. එහෙනම් පින්වතුනි වේදනාව කියන එක ඔබට ඕනේ විදිහට තියාගන්න පුළුවන් එකක්ද? නෑ. නහරයක් ටිකක් වැඩිපුර තද වෙලා එතකොට ලොකු ඔළුව කැක්කුමක්. දැන් කැමතිද? කැමැත්ත දේ වෙන්නේ. දැන් ඔබ අකමැතියි කියලා. මං කැමති නැහැ ඔක ඔහොම ඔළුව කැක්කුම හැදෙනවද මට? දැන් හොඳ වුණාද? නෑ. එහෙනම් ඔබගේ කැමැත්ත අකමැත්ත වැඩක් තියෙනවා. ඒ සමීකරණේ එහෙනම් කැමැත්ත අකමැත්ත නැහනේ. හේතුවක ඵලයක් විතරනේ ඉතුරු වෙලා තියෙන සමීකරණේ. හොඳට බලන්න කොතනද මේ කැමැත්ත අකමැත්ත තියෙන්නේ කියලා. ඔබට හොයාගන්න එක තැනක්වත් නැහැ කැමැත්ත අකමැත්ත. කැමැත්ත අකමැත්ත කියන එක ඔළුවට ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? අවිද්‍යාව තියෙන හින්දා. කැමැත්ත කියල එකක් හදාගෙන ඒක හොයන්න හදනවා මිසක් කැමැත්ත කියල එකක් ඔතන නැහැ. කැමැත්තට පවතිනවා කියල එකක් නැහැ. කැමැත්තට පවතින කියලා හිතාගෙන මේ මෝඩ ගමන ගියාට. ඒක තමයි සම්පූර්ණ බුදුදහම කියන්නේ. අනිච්ච නැතුව නිවන් දකින්න බෑ. අනිත්‍ය කිව්වේ හේතුන්ගෙන් හටගත්ත දෙයක් නිසා. තමන් වසඟේ පවත්වනවා කියලා එකක් මේකේ නැහැ කියන එක තමයි අනිත්‍ය කියන්නේ. කොච්චර ගැඹුරද? ස්ථිර නැහැ කියලා දාගන්න යන්නේ. බලමු දැන්. එහෙනම් දැන් ඔබට සක්සුදක්සේ පැහැදිලි නැද්ද? මේ වේදනාව කියන එක හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා. දැන් මේකේ ඔබට ඕනේ දේ වුණා. දුමුරු පාඩල ලස්සනට තියෙන. එහෙනම් ඔබට ඕනේ දේ ඔබ කැමති විදිය තිබිච්ච දේ වුණ නිසා දැන් ඔබට එනවා මොන වේදනාවක්ද? සුඛ වේදනාව. ඒ කියන්නේ සුවදායක ඔය සුඛ වේදනාව දැනෙන්නේ ඇඟටද? නෑ, දැනෙන්නේ හිතට. සුඛ වේදනාව දැනෙන්නේ හිතට. එන හිතට සුඛ වේදනාව දැනෙනවනම් අර ජාතිය එකක් හැදිච්ච හිඳ නේද එහෙම උනේ? ඔබ ක්‍රිකට් ගහන්න කැමති? කවුරු හරි එළ ෆුට්බෝල් ගැන කතා කරන්න ඔබ කැමතිද? නෑ. ඒ ජාතියම එකක් ගැන කතා කරනවනම් ඔබ කැමතිම ජාතිය ගැන කතා කරනවනම් දැන් අපි කැමති අරහතුන් වහන්සේ ගැන කතා කරනවා, ධර්මය ගැන කතා කරනවා. එහෙම කතා කරන අය අපිට ප්‍රියයි. අපි ඒත් එක්කම ගැවසෙන්න උත්සාහ කරන්නේ. සබ්‍රමචාරින් වහන්සේලාට ආදරේ ආසයි. උන්වහන්සේලාගේ ධර්මය අහන්න ආසයි. අන්න එහෙම ක්‍රම වේදයක් තියෙනවා. එහෙනම් අපි කැමැත්ත තමයි අපි ආස වෙන්නේ අපි කැමැත්තට. එහෙනම් දැන් අර හදාගත්ත ජාතිය එකක් හැදිලා දින නිසා දැන් මොකද වෙන්නේ? ඔන්න සුඛ වේදනාවක් හටගෙන තියෙනවා. අර දැනිච්ච වීම සුවසහගතයි හිතට. ඒ සුවසහගත වීම නිසා දැන් මොකද වෙන්නේ? වේදනා පත්‍ය තණ්හා අනේ ඒ තැන වක්ිනවද? දැන් ඔන්න ඇලෙනවා. ඒ තැන ඇලිච්ච ගමන් මොකද වෙන්නේ? උපාදාන වෙලා ඒකත් එක්ක බැඳෙනවා. ඒකත් එක්ක බැඳිච්ච ගමන් ඊළඟට ඔන්න බ කියන බිහිවීම නැත්තම් රාග භව විශේෂයෙන්ම ගොඩ නැගෙනවා. ඒ තුල සැරිසරන්න සුදුස්සෙත් බවට පත් වෙනවා. නෙතනින් පින්වතනේ රූප දකින්න ජාතිකයා බිහිවෙනවා. ඒ රූපය දකින්න ජාතිකයා බිහිවුණාට දැන් මේක මොකද වෙන්නේ? ජරාවට මරණයට යනවා. ඒ ජරාවට මරණයට යනකොට ඔන්න ඉතින් දුකයි. දැන් බලන්න ආයම් පස්සට ආයි පස්සට ගිහිල බලන්න. දැන් මෙයා ඒකින් විතරක් සෑහීමකට පත් වෙන්නේ. අපි හිතමු දැන් මෙයාට නාසයත් ගන්නවා. එහෙනම් දැන් ඵලායතනික ක්‍රියාදාමයේදී මෙයා මොකද කරන්නේ? මෙයා නාසයත් ගන්න යනවා දැන්. එහෙනම් නාසයයි ගන්ධයයි ගාන විඥානයයි කියන තුනේ සංයුක්තයක් වශයෙන් ස්පර්ශ වෙනවා. ආයෙවිල්ල මොකේද? මනි. අපි හිතමු ඒකත් ඒ සුබඳම තියෙනවා. එහෙනම් ඒ ස්පර්ශය දැන් පින්වතුනි මට කියන්න අර සුවඳද ඇවිල්ලා වදින්නේ අර මන්නේ සුවඳ වදින්නේ නැහැ. සිග්නල් එකක් විතරයි යන්නේ. පොඩි මුලාවකද ඉන්නේ බලන්න අපි. මනේ ගිහිල්ලා වදින්නේ මොකක් විතරයිද? සිග්නල් එකක් විතරයි. නිකන් කරන්ට් එකක් වගේ යනවා කියලා හිතා ගන්නකෝ ඉතින් විද්‍යාවෙන්. සිග්නල් එකක් විතරයි ගිහිල්ලා මනේ වදින්නේ. නැන් සුවඳක් දැනනකොට නහයට එහෙම සුවදායකද? හොඳ සුවඳක් එනවා. එතකොට නිකන් නහය ගාව නිකන් මල් පිපෙනවා වගේ නිකන් නහයට නිකන් පුළුන් කෑල්ලක් නිකන් එහෙට මෙහෙට අතුල්වනවා වගේ එහෙම දැනෙනවද ඔබට? එහෙනම් නහයට දැනෙන එකක් නෙමෙයි මේක. නහය ඇතුළට එහෙම ඒව දැනෙනවද? නෑ. එහෙම ඒකුත් නෙමෙයි එහෙනම්. එහෙනම් අපි කියන්නේ සුවඳ නෙමෙයි මේ යන්නේ. නාසයට තමයි සුවඳ පටිච්ච වෙන්නේ. නාසයට තමයි සුවඳ පටිච්ච වෙන්නේ. එහෙනම් නාසයයි සුවඳයි එකට පටිච්ච වෙනකොට ඔන්න ඕකේ ගාන විඥානයේ හටගෙන ආන්නේක ගිහිල්ලා ස්පර්ශ වෙනවා කොහෙද? මනේ. ස්පර්ශ වෙච්ච ගමන් ස්පර්ශ පත්‍ය වේදනා කියන කොටස එනවා. දැන් බලන්න මොන වේදනාවක්ද? අර සුවඳම තිබුණා. හදාගත්තේ අපේ තමුක මොනහරි චිකන් જાතියක්. ඔය කියන්නේ එක එක જાති තන්දූරිද අරවද මේවද කියලා. එහෙම හදාගත් එකක් මොකක් හරි. ඒ සුවඳම තිබුණා. ඒ සුවඳම තිබෙච්ච නිසා දැන් මොකද වෙන්නේ? අපිට ඕන જાති එකක්නේ. ඒක නිසා හරි. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් මොකද උනේ? ඒ සුවඳම තියෙන නිසා ඒකට ඒ තන හා වුණා. සුඛ වේදනාව හරහා ඒ තන හා වුණා. හා වෙච්ච එක උපාදාන වුණා. උපාදානෙන් බව හැදුණා, ಜಾති හැදුණා, ඔන්න ඒක ගියා. දැන් මෙයාට තවත් එකක් ඕනේ. ඔන්න දැන් ඔයගේ අනිත් පැත්තට යම් බලන්න. දැන් මෙයාට තව එකක් ගන්න. ඒ මොකද්ද? රස. දැන් ඔක්කොම හරි, දැන් රසයත් ගන්න එපා. දැන් මොකද මෙයා කරන්නේ? හදාගත්ත එක ඔය මොකක් හරි එකක් ගන්න. ඔය කියපු හතර පහෙන් එකක් ගන්න. එකක් අරගෙන මේක මෙනෙහි කරලා බලන්න හොඳට. දැන් මෙයාගේ පීරිසිය හිතේ වෙනම තියෙනවා. ඔන්න ඕකට තමයි කාමය කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා සාස්ත්‍රණ වාසේ දේශනා කළේ ඔන්න ඕකට. ඔය හිතේ හදාගත්ත එක ඔය තියෙන්නේ. දැන් ඒක හොයනවා. දැන් බලමු. දැන් හුගුල් මාස් පීරිසිය හිතේ තියෙනවා. අතීතයෙන් අරගත්ත හුගුල් මාස් පීරිසිය. උපාදාන වලින් හදාගත්ත හුගුල් මාස් පීරිසිය තියෙනවා. දැන් රස බලන්න යන්නේ. එහෙනම් සලායතනෙ ආයි අරින්න ඕනේ නේද? ඒකයි මම කිව්වේ සලායතන කියන්නේ මොනවද? තනිකර වහල් සේවේ. මනට වහල් වැඩ කරන කෙනාට තමයි සලායතන වෙන්නේ. දැන් මොකද කරන්නේ? ඔන්න දිව. අරකින් ටිකක් අරගෙන දිවේ තියන දිවයි රසයයි පින්වදනි, ඔය දිවට ඔබගේ මනට කුකුල් මස් රස හෙව්වට දිවට කුකුල් මස් රස නෙමෙයි ඉල්ලන්නේ. දිවට ඉල්ලන්නේ රස. දිව කියනවද දිවේ කුකුල් මස් රස නෙමෙයි කියලා? දිව මොකක් කියන්නේ? දිව මොනවද කරන්නේ? මොනවද තියන්නේ? ඒකට ඒකට අදාළ එක දෙනවා. එහෙනම් මේ දිවට ඕනේ ඕනේ කියන ඒවා නැහැ මේ ලෝකේ. ඔබ දිවෙන් අසුචි පොඩ්ඩක් තිබ්බත් මොකද කරන්නේ? දිව තූ තූ තූ තූ ගාලා දායි දෙලියට නෑ. මේ රසනේ කියලා අතුරට දෙන්න. එයා එච්චරයි. දිවට ලුණු ගැටයක් තිබ්බත් මොකද එයා කියන්නේ? එයා ඒකෙන් ඒක අරගෙන අතුරට දෙනවා එච්චරයි. එයාට වෙන වැඩ නෑ. දැන් කැමරාවක් අරගෙන ෆොටෝ ගහන්න යනකොට ඔබ කැමති ලස්සන මල් ෆොටෝ ගහන්න. එයා පැත්තේ මඩවලක් තියෙනවා. ඔය මඩවල අයියා අර මඩ කියලා ඔබ කියනවා. දැන් කැමරාව ફોකස් වෙන්නේ මල් වලට විතර. ඔබ කැමරාව හොඳට ફોකස් කරලා මලක් ෆොටෝ ගන්නකොට කැමරාව කරන්න හොඳට කරන්න මගේ හොඳට ફોකස් කරලා ගන්න කියලා කැමරාව කියනවා. ඒ වගේම අර මඩවලට එම් කරාදි ඊයා යකෝ ඔය මොකද්ද ඔය ගන්න යන්නේ? මගෙන් එහෙම ෆොටෝ ගන්න නැහැ ඔය මඩවල කියනවාද? නෑ, කැමරාවට ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ කාටද? කැමරාව පාවිච්චි කරන කාටයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ ඇහැ කියන එක පාවිච්චි කරන කා මොකද්ද? මන. මනට වහල් සේවේ තමයි ඔය ආයතන හයෙන් කරන්නේ. වහල් සේවේ. මනට ඕනේ දේ කරලා දෙන්න හදන එක. එහෙනම් දැන් මොකද්ද මේ දිවත් එක්ක යන්නේ මේ ගනුදෙනු? දිවට මොනවද තිබ්බත් දිවට ප්‍රශ්නයක් නැහැ. දිව එක ඇතුළට අරන් දෙන එක විතරයි දිව කරන්නේ. දැන් මොකද කරන්නේ? ඔන්න ඕක දිවෙන් තියෙනවා. දිවෙන් තිබ්බ ගමන් දැන් මොකද වෙන්නේ? දිවයි රසයයි ජීවා විඥානයයි එක ස්පර්ශයක් හදලා ඕන් ඔය ස්පර්ශය ස්පර්ශ කරනවා කොහෙද? ඔය ස්පර්ශය අර මනේ වද්දනවා. වද්දපු ගමන් ඔන්න වේදනා හට ගන්නවා. ඊයයකෝ මේ මොනවද මේ? ඔන්න ආව එකක්. ඇයි? මම ඔබට දෙන්නන්ට ගැහුවේ කුකුල් මස්නේ. මං කිව්වද 1992 ලන්ඩනයේ හා කෙරෝලේ චයිනීස් රෙස්ටුරන්ට් එකේ ඒ වෙලාවේ උඹ කාපු කුකුල් මස් දෙනවා කියලා මං කිව්වද? මේ ඔබ බලාපොරොත්තු ඉන්නේ ඒකනේ. ඇයි ඒ? ඔබ හදාගත්තේ ඒකනේ. අර මළුවලින් අරගෙන හදාගත්ත ඒකනේ ඉතින්. මං කිව්වද ඒක දෙනවා කියලා. මං කිව්වේ කුකුල් මත් දෙනවා කියලා. නමුත් දැන් ඔබ හදාගත්ත එක ඉල්ල ඉල්ල තමයි ඔබ අඬන්නේ. මම කිව්වද මං හොඳට ලුණු දාපු එකක් එහෙම දෙනවා කියලා. මම කිව්වා ලුණු දාපු නැති එකක් දෙනවා කියලා. නෑ මම මොකක් කිව්වේ නෑ. මං කිව්වේ කුකුල් මත් දෙනවා කියලා. හැබැයි ඔබ පින්වතුනි ඔබගේ යම් දවසක රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා ආන්නේ රෙස්ටුරන්ට් එකෙන් කාපු හෝ රෙස්ටුරන්ට් කීපයකින් කාපු ඒවා එකතු කරගෙන හරි ඔබ එකක් හදාගෙන තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔබට දුක් වේදනාවක් ඇවිල්ලා තියෙන්නේ. ඇයි? දැන් යමක් වුණා. අර ස්පර්ශයෙන් පස්සේ වීමක් දැනුණා. හැබැයි ඒ වීම අර ඔබ බලාපොරොත්තු වෙච්ච වීම නෙමෙයි. එහෙනම් බලාපොරොත්තු වෙච්ච වීම නෙමෙයි නම් දැන් මොකද වෙන්නේ? අනේ අර කැමැත්තෙන් බැඳිලා හිටපු එක දැන් මොකද වෙන්නේ? ගැහිලා ගියානේ. දැන් කේන්ති. ආලේ කරන්නවත් කේන්ති ගන්නවත් දෙයක්ද මං කිව්වේ? මං කිව්වේ කුකුල් මස් කමුද කියලානේ. එහෙනම් දැන් ඔබ ආලය කරන්න හෝ කේන්ති ගන්න ඕ මොනවද දැන්? දැන් රහතන් වහන්සේට මම කිව්වනම් ස්වාමීනි කුකුල් මස් වෑංජනයක් තියෙනවා. ඔබ වහන්සේ වළඳනවද? දානේ වෙලාවත් හරිනම් උන්වහන්සේට කුසගින්නකුත් තියෙනවද? උන්වහන්සේ කියයි හොඳයි. දැන් උන්වහන්සේත් හදාගන්නවද මේට අර දාන පහකට කලින් අර උපාසිකාව ආවිල්ලා දුන්න කුකුල් මස් ටික කියන එහෙම හදාගන්නවද? එහෙම එකක් නෑ උන්වහන්සේ. ඒකයි කිවි උපාදාන කරගත්ත නාම රූප නෑ. විඥානයේ සෙල්ලම් දාන්නේ උපාදාන කරගත්ත නාම රූප තියෙද්දි. අවිද්‍යා ටෝච් එක ගහලා තියෙද්දි. අවිද්‍යාව සහමුලින්ම දුරු කරලා තියෙද්දි. ඒක නිසා පින්වතුනි මතු බලාපොරොත්තු නෑ. අරක ලැබෙයි මේක ලැබෙයි කියලා බලාපොරොත්තු නැහැ. උන්වහන්සේ කරන්නේ කළ යුත්ත විතරයි. කළ යුත්ත කරනවා උන්වහන්සේ. ඒකට ලැබෙන ප්‍රතිඵලයේ පිළිබඳ කිසිම බලාපොරොත්තුවක නැහැ. ඇයි ඒ? මේ ලෝකේ කිසිවක් අපි වශයෙන් පවත්වන්න බෑ. මොකද පින්වතුනි ඔය ලෝකේ හැදිලා තියෙන කිසිම දෙයක හැදීමට හෝ පැවැත්මට හෝ වැයවීමට හෝ සමීකරණ හැදුවොත් ඔය එකම සමීකරණයකවත් මගේ කැමැත්ත කියන එක නැහැ. ඔන්න ඔතන තමයි වැරදුනේ මිනිසුන්ට. මිනිසුන්ට නෙමෙයි සත්වෙයින්ට. උදා වීමට හෝ පැවැත්මට හෝ වැයවීමට හෝ ඔය කියන තුන් කාරණාවලට සමීකරණ ගොඩ නැගුවොත් ඔය කිසිම සමීකරණයක මගේ කැමැත්ත කියන එක නැහැ. හේතු රාසියක් එකතු වෙලා ඵලයක් හැදිලා හේතු තියෙනකම් ඵලයේ තිබිලා හේතු නැති වෙච්ච ගමන් ඵලයේ නැති වෙලා යනවා. මගේ කැමැත්ත කියන එකක් නැහැ. දැන් අර ඔබ හදාගත්ත කුකුල් මස් පීරිසිය හිතේ ඇස් දෙක ඇරලා බලනකොට දුමුරු පාටට ඒ විදිහට තිබුණේ ඔබ කැමති හින්දාද? ඔබ කැමති හින්දාද තිබුණේ? නෑ. අර මිනිස්සු හදලා තිබුච්ච එක හින්දා. නැත්තම් මං ඔබට මම නිර්මාණය කරපු එකක් හින්දා. දැන් මම නිර්මාණය කළේ ඔබ කැමති හින්දාද ඒක? නෑ මං ඒක කලින් නිර්මාණය කළා තිබුණෙත් අනිත් එක. උයලා ඔක්කොම කළා තිබිච්ච හුගුල් මස් ටික මම මේ ඔබට දෙන්න කතා කළා. ඊට පස්සේ තමයි ඔබ හදාගත්තේ ඇතුලේ ඔක. එහෙනම් දැන් ඔබගේ කැමැත්තකටද ඒක මේ ඔබ දුමුරු පාටට තියෙන්නේ දැන්? නෑ. ඒක දුමුරු පාටට තියෙන්නේ ඒකට අදාළව තුන පහ අරව මේ ඔක්කොම වැටිලා ආන් ඒ විශාල හේතු තොගයක් එකට බැඳිලා තියෙන නිසා. දුමුරු පාටට මේක තියෙනවා. නැතුව මේ ඔබ කැමති හින්දා නෙමෙයි. ඒක දුමුරු පාටට නැති වුණා නම් ඔබ අකමැති වෙන පාටක් නැත්තේ. දුමුරු පාට නැතුව ඒක වෙන පාටක් උනේ නැත්තේ. ඔබ අකමැති හින්දද? නැහැ. ඒකට අදාළ හේතු සැකසෙච්ච නිසා. එහෙනම් කොහෙද පින්වතුනි ඔබගේ කැමැත්ත කියන එක තියෙන්නේ උතන? තන්නේ කර මුලාවක් නේ මේ ගත කරන්නේ. දැන් අර පටික තැනට ගියොත් ආයි. අර පටික වෙලා දැන් මොකද කැමැත්ත නෙමෙයි උනේ. අරගෙන හිටියේ මොකද්ද? අර කියපු එක තමයි දැන් හිතාගෙන හිටියේ. නමුත් මෙලෝ රහක් නැහැ. එහෙනම් දැන් අර හදාගෙන හිටපු එක දැන් මොකද උනේ? අර බැඳිලා හිටපු එක ගැහිලා ගියා. දැන් කේන්ති. ඒ කේන්ති ගිහිල්ලා නේද කියන්නේ යකෝ බල්ලෙකුට කන්න බැරි එකක් හදලා තියෙන්නේ ඔබ? එහෙම කියන්නේ ඒක නේද? කේන්ති ගිහිල්ලා. අන්න අධිමොක්කයට ගිහිල්ලා ඒකෙන් බව හදලා ඒකෙන් හැදිච්ච ජාතික ඉහුත් ඉන්නවා ඒ පැත්තේ. ඔය කොයි විදිහට ගියා දැන් ඔබට තේරෙන්නේ නැද්ද පින්විතනි? එක එක කාරණා නිසා ඔබම ඇතුලේ දේවල් අවිද්‍යාවෙන් හදලා. ඇයි විඥානය කියන්නේ මහා දරුණු මායාකාරයක? විඥාණයට නාම රූප තියෙනවනම් විඥානයේ හදනවා ආයි මේ ලෝකින දක්ෂම පිරිසටවත් කරන්න බැරි දේවල් විඥානයේ හදලා දෙනවා. හදලා දීලා ඔබට ටාස්ක් එකක් දෙනවා කරන්න. මොකද්ද? ආ හොයපන් දැන්. ආ මේ හැදුවා දැන්. ආ දැන් බලන් ඕකේ තියනවද කියලා. තියනවා වගේ නම් මොකද්ද කරන්න තියෙන්නේ? ඇලියා. තියනවා වගේ නම් ආසයි. නැහැ වගේ නම් ගැටෙනවා. තියෙනවා වගේ නම් ඇලෙනවා. නෑ වගේ නම් ගැටෙනවා. සිංහලනි දැන් ඕක අර ඔබ හදාගත්ත එක වගේ තියෙන්නේ ඔබ හදාගත්ත හින්දාද? නෑනේ. ඔබ හදාගත්ත හින්දා නෙමෙයිනේ ඒක එහෙම තියෙන්නේ. හේතුන්ගේ ඵලයක් නිසා. ඔය එක තැනකවත් තිබුණාද දැන් ඔය ඔබ ඔබගේ කැමැත්ත කියන එක? සලආයතනවල එක තැනකවත් ඔබේ කැමැත්ත කියලා එකක් නැහැ. ස්පර්ශවල එක තැනකවත් ඔබේ කැමැත්ත කියලා එකක් නැහැ. සලආයතනෙන් ස්පර්ශ හැදෙන්නේ. වේදනා කියන තැන එක තැනකවත් ඔබේ කැමැත්ත කියලා එකක් නැහැ. ස්පර්ශපත්තෙන් වේදනාව හැදෙන්නේ. ඔබ දැන් හොඳටම තේරෙනවා ඔබට ඒක. මොකද්ද ස්පර්ශ වෙන්නේ? ඒකට අනුකූලයි වේදනාව. නේද? ඔබට කැමති හින්දා වේදනාව හැදෙනව නෙමෙයි. ස්පර්ශ වුණා නම් වේදනාවක් තියෙනවා. සාතුන් වහන්සේට නැද්ද? තියෙනවා. සාතුන් වහන්සේට වේදනාවක් නැද්ද? තියෙනවා. වේදනාවලින් තණ්හා කරගන්නේ තාතුන් වහන්සේලා. ඒක කරගන්නේ අනික් පිරිස්. එහෙනම් පින්වතුනි තණ්හාව කියලා කියන්නේ සත්වේකට ඇති වෙන දෙයක්ද? එහෙම නැත්නම් වේදනාව නිසා හටගන්න එකද? අවිද්‍යාව සහගත වේදනාව නිසා හටගන්න එකද තණ්හාව කියන්නේ? එහෙම නේද? නැතුව මේ සත්වයක ඉන්නවා ඒ සත්වයාට දැන් තණ්හාව ඇති වුණා කියලා එහෙම කියන්න පුළුවන්ද? නෑ. මේ ක්‍රියාදාමයක් මේ වෙන්නේ. දැන් මේ ටික නම් ඉතින් කියලා තේරුම් ගන්න ටිකක් අමාරු වෙයි. දැන් මේ මෙන්න මේ කියන ටික සත්වයක් නෑ කියලා කියපු ගමන් ඕක තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න අනාගාමිත්වේ පන්නන්න. එහෙනම් දැන් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම ඔය වේදනාව කාගේද කියන ඒ ප්‍රශ්නේ ඇහුවා හරිද? ඔය වේදනාව කාගේද කියලා ඇහුවොත් එහෙම අහන්න බෑ. ප්‍රශ්නේ වැරදි. ඇයි? වේදනාව කාගේවත් නෙමෙයි. වේදනාව ඇති වුණා මොකෙන්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒක කොන්නකරන කෙනෙකුත් නෑ. ඔව්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව ඇති වුණා. ඒක ඔබ දැක්කනේ දැන් හොඳට. මට ඕන එක ඇති වෙනවා නම් පින්වතුනි. එහෙනම් ඉතින් මං සැප වේදනාවනේ ඔක්කොම ගන්නෙ. නේද? සත්වයක් ඉන්නවා නම් මේ ලෝකේ දුක් වේදනා කියන ඒවා තියෙන්න පුළුවන්. නෑ. එහෙනම් දැන් ඔබ හොඳටම දන්න කාරණාවක් තමයි. වේදනා ඇති වෙන්නේ සංඥා ප්‍රත්‍යයෙන් මිසක් වේදනාවට හිමිකාරයක් නෑ. මේ වේවේ සංඥාව කාගේද? මේ මේ මේ මේ ස්පර්ශය කාගේද? මේ ස්පර්ශය කාගේද? අහන්න පුළුවන් ප්‍රශ්නයක්ද ඔය? දැන් ඔබට 100%ක් නෙමෙයි යන්තමින් හරි තේරෙන්නේ නැද්ද? නියම් හරි වියර්ඩ් කියලා යහන ප්‍රශ්නේ. යන්තමින් හරි තේරෙනවනะ. ඔබ හරි වාසනාවන්ත. 100%ක් නෙමෙයි යන්තමින්. 1%ක්. 1%ක් තේරෙනවනะ. හරි. තේරුම් නැත්තම් මොකද කරන්න තියෙන්නේ? නැවත නැවත අහන්න. මේ සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔබ වෙනුවෙන් තියෙන්නේ. ධර්මයයි ඔබයි. ධර්මයේ තියෙනවා ඔබ ඉන්නවා ඔබ වැඩේ කරගන්න. ඒ වෙනසෙන් ධර්මයයි මමයි කියන සංකල්පෙන් යන. ওই දෙකම එකයි. වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ස්පර්ශය කාගේද? කියන්නේ දැ? ඇයි? ස්පර්ශය කාගේද කියලා ඇහුවොත් වැරදි. අහන්න ඕනේ මොකද්ද? ස්පර්ශය කුමක් නිසා හටගත්තද? කුමක් ප්‍රත්‍යයෙන් ස්පර්ශ වුණාද? අන්න මොකක් ප්‍රත්‍යයෙන්ද උනේ? සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වුණා. දැන් ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි ඔක්කොම දුන්නේ ඔබට ඕනේද? නෑනේ. ඇහැ ඇරියා. ඇහැ බාගෙටද ඇරියේ? තුන් කාලෙටද ඇරියේ? සම්පූර්ණයෙන් ඇරලා තිබුණාද? චූට්ටක්ද ඇරලා තිබුණේ? ඒ රූපේ ඇහැයි රූපයයි දකිද්දි ඒ වෙලාවේ ආලෝකය කොහොමද තිබුණේ? ඔය ඔක්කොම බලපාන්න නැද්ද ඔය කියන ස්පර්ශයට? විසිබල් ලයිට් කියන එක ලොකු ලොකු රේන්ජ් එකක් තියෙනවනේ. ඒකේ එක එක ජාතිය ෆ්‍රීකවන්සි වලින් නම් තිබුණේ. ඒත් වෙනස් වෙනව නේද? එහෙනම් හේතු පර කෝටියක් තියෙනවනේ මේ ඇහැයි රූපයක් දකින්නවා කියන එක ඇතුළේ. එහෙනම් ඔබ කොහොමද ඔය ඇහැ විශ්වාස කරන්නේ? ඇහැයි ඇහෙන් රූපයක් දැකලා ඔබට ඕනේ දේම ආපහු ලබන්න පුළුවන් කියලා ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? මම මේ උදාහරණ දෙන්නම් මට කියන්න. තාත්තා ඉන්න. තාත්තා ගෙදර මේන් ස්විච් එක ගාව. මේන් ස්විච් එකේ වැඩක් කරනවා. විදුලි බලය සම්බන්ධ. ඔබට කියනවා පුතේ ඔය ගේ එහා පැත්තේ ඉඳලා එතන එතන තියෙන වයර් එකෙන් චිටි චිටි ගාලා සද්දයක් ආවොත් කෑ ගහලා කියපන්. තප්පර 30ක් ඇතුළත කියන්න ඕනේ නැත්තම් මාව මැරෙනවා මේ කරන්ට් එක වැදිලා. ඔබ ඕක කරන්න බාර ගන්නව නේද? නිකන් හිතලා බලන්න. ඔබට පුළුවන් ද ඕක බාර ගන්න? තාත්තා එක් කරගෙන යනකොට හයියෙන් හුලඟක් හමාගෙන ගියා. හුලඟේ සද්දේ චිටි චිටි ගානෝ ඇහුන්නේ. තාත්තා ඉවරයි නේද? ඒ වෙලාවේදී එහා පැත්තේ ගෙදර නැත්තම් උඩ තට්ටුවේ ගෙදර ලොකු මොකක් හරි වඩුවා මේසයක් උඩ තිබිලා වැහන්න බිමට චිටි චිටි ගාන ඇහුන්නේ අරග තමයි ඇහුනේ. තාත්තා ඉවරයි නේද? ඒ වෙලාවේ හීතලක් ඇවිල්ලා කන් දෙක අගුල් වැටුණා. චිටි චිටි ගාන ඇහුන්නේ. දැන් තාත්තා ඉවරයි නේද? එහෙනම් පින්වදින මෙලෝ බුද්ධියක් තියෙන කෙනෙක් කියයි දහදාත්තේ මං කරන්නම් කියලා. අනිත්ක ළමයා චිටි චිටි ගානව ඇහුණා. කෑ ගහනවා වචන පිට වෙන්නේ නැහැ කටින්. වචන පිට වෙනවා එහා පැත්තේ තා දෙහා පැත්තේ ගෙදර එකා තව මොකක් දෙකක් කරනවා තාත්තට ඇහෙන්නේ අපි කියන එක. පොඩි මල්ලි කෑ ගහගෙන එනවා ඒ වෙලාවෙ එතනින්. එහෙනම් පින්වතුනි ඔබට ශබ්දයක් ඇහෙන්න ඔබ ශබ්දයක් පිට කළා ඒක තව කෙනෙකුට ඇහෙන්න ඔබගේ කැමැත්ත එහෙම වුණාට ඒක ඉෂ්ට වෙන්න නම් හේතු ප්‍රකෝටි ගානක් එකට සම්බන්ධ වෙන්න ඕනේ නේද? ඔබට එක බින්දු මාත්‍රයකවත් හැඟීමක් තිබ්බද තාත්තව මරන්න? නැහැ. තාත්තගේ මරණය දකින්න? නැහැ. එහෙනම් ඔබට ඕනේකව තියෙන්නේ මොකද්ද? ඔබට උවමනාව තියෙන්නේ මේක ඇසේවා මං කියන එක තාත්තාටත් ඇසේවා. ඕක නේද ඔබට උවමනාව? දැන් ඔය උවමනාව එහෙම වෙන්නේ පින්වතුනි ඔබට ඕනේ හින්දා. නෑ ඒකට අදාළ හේතු සැකසෙන නිසා. එහෙනම් පින්වතුනි මේ ලෝකෙ කිසිවක් ඔබට ඕනේ කියලා එහෙම වෙන ඒවා නෙමෙයි තියෙන්නේ. ඒකයි කියන්නේ මෙතන ඔබෙක් නෑ මේ මායාවක් තියෙන්නේ. හේතුන්ගෙන් හටගන්නවා හේතු නැති වුණාම නිරුද්ධ වෙලා යනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මෙන්න මේවා හොඳට හිතන්න ඔන්න හිතනකොට ඔය අරහත්ය කියන එක මහා ඈතක නෙමෙයි තියෙන්නේ. මේව අවබෝධ කරගන්න බැරුව අපිට දොස් පරොස් නගලා හරියන්නේ නැහැ. මේව හොඳට අවබෝධ කරගන්න. හොඳට බලන්න මේ කියන ධර්මතා. එහෙනම් සලායතනේ කාගේද? අහන්න පුළුවන් ප්‍රශ්නයක්ද? අහන්න බෑ. සලායතනේ කාගේද කියලා අහන්න බැරි නම් නාම රූප කාගේද කියලා අහන්න පුළුවන්. අහන්න බෑ මේ ප්‍රශ්නේ. කුමක් හේයින් නාම රූප වේද? අන්න අහන්න පුළුවන්. විඥාන හේයින් නාම රූප වේ. මොකද පින්වදිනි ඕක කරේල්ලන් හිටියට ඒ කිව්වේ උපාදාන කරන් හිටියට ඕක පවතින තැනක් නැහැනේ. විඥානේ හැදෙන්න ඕනේ. මක් වෙන්නද? නාම රූප වලට පණෙන්න. මම ඔබට කිව්වා විඥානේ කියලා කියන්නේ සමනන්තරයක්. මොකට බහින්නද? අර නාම රූප වලට බැහැ ගන්න. සමනන්තරයේ හැදිනව නම් ඒකට අදාළව අනන්තරේ වහිනවා. එහෙනම් පින්වතුනි විඥානය කියලා කියන්නේ දැන් කියන්න පුළුවන්ද කාගේ විඥානයේද කියලා? දැන් මේ කාගේ විඥානයේද කියලා කියන්න පුළුවන්ද? නෑ. විඥානේ හටගත්තේ සංකාර ප්‍රත්‍යේ. අභි සංකාරයක් හදපු නිසා අභි විඥානයක් හැදුණා. ගොඩ නගන්න දුසු සිතක් හැදිලා ගියා. දැන් කියන්න පුළුවන්ද පින්වතුනි සංකාර කාගේද කියලා? අවිද්‍යාව මූලික කරගෙන ධම්ම නිසා වක්ුණා සංකාරයක් හද. ඔන්න ඕක තමයි පින්වදිනේ ඔය පටිච්ච සමුප්පාද චක්‍රය ඇතුලේ ඔබ වසඟේ පවතිනවා කියලා මට ඕනේ දේ වෙනවා කියලා කිසිම තැනක හොයාගන්න තැනක් නැහැ. එහෙනම් මේ ලෝකේ කොහේ තියෙන්නේද? ඔන්න ඔයකට ප්‍රත්‍යක්ෂය කරපු දාට ඔය අවබෝධයෙන් ඒක මේ ප්‍රත්‍යක්ෂ කරපු දාට ඔය පිළිබඳ තියෙන මුලාව හේවත් අවිද්‍යාව දුරු කරපු දාට ඔබ අරිහත්. එහෙනම් අරහතුන් වහන්සේ කියන්නේ උත්තරීතර අවබෝධයක් මිසක් පින්වතුනි දියමතු පිටින් ඇවිදීමවත් අහස උඩින් යාමවත් නෙමෙයි. මහා අවබෝධයක්. එහෙනම් අරහතුන් වහන්සේලා ලෝකේ නැහැ කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ පින්වතුනි. මේ ශ්‍රී සද්ධර්මයේ එලෙසම පවතිනවා. ඔබටත් මේක කරගන්න මහ කාලයක් යන්නේ නැහැ. ඔය තනිකර මුලාවක ඉඳගෙන තමයි ඔය ඔක්කොම කටයුතු කරන්නේ. හුකුල් මස් කමුදි කියලා වහම හුකුල් මස් පීරිසියක් හදාගෙන ඒකේ නේවා එනවද නැද්ද කියලා ලොකු බලාපොරොත්තු තියාගෙන කරන කටයුත්ත. පින්වතුනි දැන් මට කුස්සියට යන්න ඕනේ. මගේ කැමැත්ත නම් කුස්තියට යාම තමයි. මම කුස්සියට යනවා කියන එක මගේ කැමැත්ත නිසා වෙයිද නැත්නම් ඒකට අදාළ හේතු නිසා වෙයිද? හේතු. මම නැගිටිනකොටම කකුල් දෙක පන්න නැතුව වැහන්නවා. කවුරු හරි මේ දොර වහලා ගියොත් අරගන්න බැරි වෙන්නේ. ටික දුරක් යනකොට නහරයක් පිපුරුවොත් මෙතන ඉඳලා කුස්සියට යන එක හේතු ප්‍රකෝටියක ඵලයක්. මේ කතා කරන එකත් හේතු ප්‍රකෝටියක ඵලයක්. ඔබ ඔය මේ ගැන මෙනෙහි කරන එකත් හේතු ප්‍රකෝටියක ඵලයක්. හේතුන්ගෙන් හටගත්ත මිසක් ඔබට ඕනේ දේ වුණා නෙමෙයි. මුලාවේ මහත තමයි හේතුන්ගෙන් හටගන්න දේ ඔබට ඕනේ විදිහට වුණාම ඇලෙනවා. ඔබට ඕනේ නැති වුණාම මොකද වෙන්නේ? ගැටෙනවා. ඇල්ලීමේ හිටියත් ගැටෙීමේ හිටියත් දෙකෙන්ම වෙන්නේ මොකද්ද? විනාශය තමයි. ඒක නිසා පින්වතුනි මෙන්න මේ දහම් කාරණා මනාකොට තේරුම් ගන්න. නැවත නැවත අහන්න ඉතින් මේවා ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ මේවා ගැඹුරු නෙමෙයි පින්වතුනි, මේවට අහලා හුරු නෑ ඔබට. ඒකයි වෙලා තියෙන්නේ. නැත්තම් මේක රොකට් සයන්ස් මේට වඩා අමාරුයි. නේද? මේ ලෝකේ දැන් මේ කියපු ටිකද අමාරු? එංගලන්තේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්නද අමාරු? ඇත්ත කියන්න. නේද? ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න අර මහා පොතක් පාඩම් කරලා ඒකට උත්තර ලියන්නේ. දැන් මේක කරන්න එච්චර දෙයක් ඕනේ නෑ. ඒකයි කියන්නේ පින්වතුනි, මේ මේ ගිහියෙක් වශයෙන් ජීවත් වෙන්න ඔබ ප්‍රකෝටියක් ඉගෙන ගත්තත් මදි. අඳින්න ඉගෙන ගන්න, පළඳින්න ඉගෙන ගන්න, එක එක ಜಾති ඇඳුම් එක එක විදිහට එනවා, ඒවා එක එක විදිහට අඳින්න ඉගෙන ගන්නවා නේද? ඈ, ඊළඟට එක එක ಜಾතිය කෑම හදන්න ඉගෙන ගන්නවා, එක එක ಜಾතිය දොරවල් අරින්න වහන්න ඉගෙන ගන්නවා නේද? නිකන් හිතන බලන්න, දොරක් අරින්න බැරි ඔබට පුළුවන් ද ගිහි ජීවිතේ ජීවත් වෙන්න? බෑ. පාර යන්න ඉගෙන ගන්න ඕනේ. මෙහෙ පාර යනවා වගේ නෙමෙයි, තව රටක ගියහම පාර යන්න තියෙන දකුණින් යන එක රටක, අනිත් කාමෙන් වමින් යනවා, අනිත් එකෙන් උඩින් යනවා, අනිත් එකෙන් යටින් යනවා. කොච්චර දේවල් ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන අන්තිමට මොකද වෙන්නේ? මැරිලා යනවා. ඊට පස්සේ බලුකුණක් වුණාට පස්සේ ඉගෙන ගන්න දෙයක් නැහැ ඉතින්. මොනවයි ඉගෙන ගන්නද? දැනෙන දේ කරනවා එච්චරයි. දැන් පාර පයින්න නම් පාර පයින්න, වාහනේට තියෙන උඩින් යන්න විතරයි. ලේසි පහසු වැඩක් නෙමෙයි පින්වතුනි. ඔබ මේ සසරේ තියෙන දුක දන්නවනะ. ඔබ එක බින්දු මාත්‍රයක් අද හිනාවෙ ඉන්නේ. වහා වහා මේ වැඩ කටයුත්ත කරගන්නවා. හරු මේක මහත, මේක ඔබට තේරෙන්නේ නැහැ නේ. ඔබගේ රස්සාව ලොකුයි නේ ඔබට මේකට වඩා. ඔබ මැරිලා අපාගත වෙන එකට වඩා රස්සාව ලොකු වෙන තරමට මුලාවකනේ ඉන්නේ. මින් තව මොන කතාවද? දොස් කියනවා නෙමෙයි, අවවාද කරනවා. අර මුලින් කිව්වා වගේ තමනුත් මුලාව ඉඳගෙන මේකෙන් නිදහස් වෙන්න යන උන්ටත් අංචි ඇද ඇද ඉන්නවා. මේව අහන්න පින්වදෙනි, අහන්න. මේකෙන් මම මේ ඔබට දෙන්නන්න උත්සාහ කරන්නේ විශේෂයෙන්ම පිංගුදින මේ සද්ධර්මයේ පවතිනවා. ආරයන් වහන්සේලා ඉන්නවා. ආරයන් වහන්සේලා නිවන් දකිනවා. නිවන් දැකපු ආරයන් වහන්සේලා ඉන්නවා. ඒ උතුමෝ මේ ලෝකෙට මහා සහනයක් කරනවා. වහ වහ මේ කටයුතු වල යෙදෙන්න. මේ ධර්මය අහන්න. මේ ධර්මය අහන්න කිය මේ අපි කතා කරන ධර්මය අහන්න නෙමෙයි. බුද්ධ ධර්මය අහන්න. මට කවන්නේ ඔබ කාගෙන් බණ ඇහුවා? මම කියවනේ ඔබගේ නිවනයි මගේ නිවනයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඔබ නිවන් දැක්කේ නැහැ කියලා මට නිවන් දකින්න බැරි වෙන්නෙත් නැහැ. ඔබ නිවන් දැක්කා කියලා මට නිවන් දකින්න පුළුවන් වෙන්නෙත් නැහැ. ඔබ නිවන් දැක්කම ලක්ෂදීව මට ඇවිල්ලා මේ මුද්දක් දීලා යන්නේ නැහැ. ආයෙකේ ගොඩ දැම්මනේ, දැන් එනම් මේක තියාගනින් කියලා. මට ඔබගෙන් අහති ප්‍රශ්නයක් නැහැ. මම ඔබට කිව්වනේ මෙතනින් පස්සේ ආයි මම ඔබට හැමදෙස්සෙම කියන දෙයක් තමයි, මගේ නමක්වත් කියන්න එපා කොහෙවත්. ආයි මාව පාරේදී හම්බුණා කියලා විශේෂයක් කතා කරන්න යන්නත් එපා. මේ ධර්මාසනයේ ධර්මකාය දරාගෙන ඉඳගත්තට පස්සේ කියන ඒවා මම මෙතනින් නැගිටලා ගියාට පස්සේ ආයි මාත් එක්ක කතා කරන්නත් එපා. අතහැරලා දාන්න. එච්චරයි. තමන්ගේ වැඩේ කරගන්න. මේ වැඩේ කරන්න අවශ්‍ය ධර්මයේ මේ ධර්මාසනයේ උණු ඉඳගෙන දෙනවා. එදෙනින් එහාට ආයි ඒවා ගැන හිතන්න දෙයක් නැහැ. ඔබට හිමි කාරණාව ඔබ කරන්න. මට හිමි කාරණාවක් තියෙනවා, ඒක මම ශීඝ්‍රයෙන් කරනවා. ඔබට බණ කිය කී මගේ වැඩේ නොකර හිමි ඉන්නේ නැහැ. සාත්‍රුන් වහන්සේගේ තුච්ඡවාදයෙන් බැනුම් අහන්න ලෑස්ති නැහැ මම. පියාණන්ගේ දායාදේ ගන්න කොයි වෙලාවද කියලා බල බල ඉන්නේ. ඉතින් ඔබත් බලන්න. කොයි මොහොතේ හරි ඔබටත් මේ පින පෑදේ. මාර්ගඵල අවබෝධ කරගන්න. නිකන් අර සාත්‍රුන් වහන්සේට නිගා කරන රහතන් වහන්සේලාට නිගා කරන මේ ත්‍රිපිටකයේ උදෙසා පණ පූජ කරපු ඒ උත්තමයන්ට නිගා කරන සෝබන බෞද්ධයෝ නම් වෙන්න එපා. මේ භව ගමන කෙරවර ගන්න බෞද්ධයෙක් වෙන්න. එහෙනම් දැනට හමාර කරමු නේද? හොඳයි පින්වතුනි, ධර්ම දේශනාව අවසන් කරන්න කලිනුත් මම ඔබගෙන් ඉල්ලන්නේ අද මේ පැවිද්ද උදෙසා සූදානම් වෙලා ඉන්න දරු පිරිසකට, දරු පිරිසක් වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් වැඩිහිටි පිරිස වෙන්නත් පුළුවන්, විවිධාකාරයේ බාධක මතුවලා තියෙන්නේ. මේ ධර්මයේ ඇහෙන මානෙක ඔබ ඉන්නවනම් නිරන්තරයෙන් පින්වතුනි ප්‍රාර්ථනා කරන්න, අන්න ඒ දරුවන්ට හෝ ඒ ආර්ය පිරිසට මේ නිවන් මඟ උදෙසා අප කැප වෙලා කටයුතු කරන්න පැවිදි බිමට යන්න හදන උතුමන්ට මොනවාම හරි කරදර බාධක හිරිහර තියෙනවනම් ආන් ඒ සියලුම කරදර බාධක හිරිහර සියල්ල දුරු වෙන්න කියලා සියලුම දෙනා අද මේ කරගත්ත මහා පුණ්‍ය සම්භාර ධර්මයේ බල මහිමෙන් ඒ සියලු දෙනාටම ඒ බලාපොරොත්තු වෙන කාලයේදී ඒ පැවිද්ද ලබා ගැනීමට හැකි වේවා කියලා සියලුම දෙනා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න පින්වත්නි. ඒ වගේම පින්වතුනි හැම මොහොතකම ඔබ ආර්ය මෛත්‍රී වඩන හැම මොහොතකම පින්වතුනි ඔය ප්‍රාර්ථනාව කරන්න. ඔබට මේ අවස්ථාවේ මොනවා හරි කරුණක් නිසා යන්න බැරි වුණා. ඒකට ආසාවෙන් යන්න ඉන්න පිරිසක් ඉන්නවනම් ආන් ඒ පිරිසට මේ කටයුත්ත සාර්ථක වෙන්න කියලා හැම මොහොතකම ඔබට හැකි හැම මොහොතකම ප්‍රාර්ථනා කරන්න. ඉෂ්ඨගාමී දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලා, සාසන මාමක දෙවියන්ගෙන් ඉල්ලන්න, මෙන්න මේවට උදව්පදව් කරන්න. මේ ශාසනයේ පවතින මේ පිරිස මත එනං ඒ පිරිසට පින්වතුනි මේ කර අඩියුත්ත කරන්න වැඩ පිළිවෙල හදලා දෙන්න කියලා. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බුද්ධ පූජා පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අනන්ත අප්‍රමාණ මහා කුසල සම්භාර ධර්මයක් සිද්ධ කරගත්ත වෙලාවේදී පින්වතුනි පළමු කොටම මේ ත්‍රිපිටකයේ මුග පරම්පරාවකින් අරන්ගෙන ආපු උත්තමයන්ගේ පටන් මාතලේ අලුලින් විහාරයේදී මේ ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කරලා තමන්ගේ පණ දෙමුණු කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවරක් පිරිසව සිහිපත් කරගන්න විශේෂයෙන්ම පිංගුතුනි ඒ උත්තමයන් නිසා තමයි අද අපිට ත්‍රිපිටකය ඉතුරු වෙලා අපිට මේ සද්ධර්මයේ දේශනා කරන්න, ශ්‍රවණය කරන්න, මාර්ගඵල ලබන්න අවස්ථාව උදා වුණේ. එහෙමනම් ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මීය කුසල සම්භාර ධර්මීය ඒ උත්තමයන් උදෙසා විහිදුවලා පතුරුල් හරිනේ බිම් විහිදී පැතිරියාමෙන් ඒ උත්තමයෝ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයාට අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න සාත්‍රුන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්ට යෙදිච්ච ඒ ශ්‍රී සද්ධර්ම කාය දරාගෙන අද ලෝකයේ ඕනෑම රටක ඉඳගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසව සිහිපත් කරගෙන ඒ වගේම පින්වතුනි ඒ සිව්වනක් පිරිස වටේ ඉඳගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකයට ප්‍රචාරය කරන්න අප කැප වෙලා කටයුතු කරන්නා වූ ඒ පින්වත් උපාසක උපාසිකා පිරිස දීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මීය කුසල සම්භාර ධර්මීය ඒ ආවිසේ විහිදුර පතුරුල් හරින් ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ ආත් නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතුන් ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලුම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝ පේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපත්‍යාදී ඒ සීලම දේව සමුහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ සිං රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මීය කුසල සම්භාර ධර්මියෝ ඒ අය විශේෂ විහිදුවල පතුරුල් හරින් ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා අවසානයේදී බලාපොරොත්තු වන්නා වූ බෝධිකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගතවන් හිතුණා වූ සීලම ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරයා ඥාතිය ඒ සීල හිත ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරගන්න. ඒ වගේම මේ අත්බැවේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාතීන් හිත මිත්‍රාදීන් වෙච්ච සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ සිං රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ඒ විශේෂ විහිදුවල පතුරුල් හරින් ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නෝ නම් ඒන් අසමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙන නිසා සීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විදිහින් අවඩ අසාධාරණයට ලක් කළා ඒ අවඩ අසාධාරණයන් නිසා වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිලා අදෝපෝ මරනවා කපනවා කොටනවා කියාගෙන මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසකින් හෝ ඇවිදිලා තමන්ගේ ආර්ය ගමනට බාධා පමුණුවනවා නම් ඒ වගේම ලෞකික ජීවිතයට බාධා පමුණුවනවා නම් අන්නේ පිරිසව විශේෂයෙන්ම සිහිපත් කරලා පිංවිතිනි ඔබේ සින් රැස් කරගත් ආව සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ඒ අය විශේෂ විහිදුවල පතුරුල් හරින් ඒ පිං විහිදී පැතිරී යාමෙන් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒ අභව ස්ථානයෙන් අසමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සරි සීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නා වූ පිරිස් විශේෂයෙන්ම පින්වතුනි අපි මේ කරගෙන යන්නා වූ මේ සත්ක්‍රියාවන් උදෙසා ත්‍රිපිටක පූජාවල් සිද්ධ කරනවා මේ වල ත්‍රිපිටක පොත් වහන්සේලා 30 දෙනමකට එහා පැත්තෙන් අපි පූජා කරලා තියෙනවා විවිධ පන්සල් උදෙසා ඒ ත්‍රිපිටක පරිශීලනය කරමින් මේ භික්ෂුන් වහන්සේලා ඒ ත්‍රිපිටක සද්ධර්මයේ ලෝකයේ ප්‍රචාරය කරන්න අපකැප වෙලා කටයුතු කරනවා. ඒ වගේම පින්වතුනි මේ CD බෙදා හැරීමේ කටයුතු වලදී ඉදලා ඉන්නවා. ඒ වගේම පෙන් රේඩියෝ හරහා විවිධාකාරයෙන් මේ ධර්මයේ ප්‍රචාරය කිරීමේ කටයුතු වල අපකැප වෙලා ඉන්නවා. ඒ වගේම සමහර පිරිස් තමන්ගේ ඥාතීත මිත්‍රාදීන් නිවෙස් වලට කැඳවලා මේ CD අරගෙන ඒ CD දාලා විරවලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවල් උදා කරනවා. ඔයා දිවසේ පින්වතුනි මේ සද්ධර්මයේ ප්‍රචාරයලා අපකැප වෙලා කටයුතු කරනවා. එහෙමනම් තමන් ඉතින් මෙහෙත මහන්තියෙන් හරි හම්බ කරගත්ත ධනයෙන් යම් කිසි කොටසක් ඒ සද්ධර්ම ප්‍රචාරයලා ආරාම පූජාව සඳහා දැන් විශාල ආරාමයක් කිරිනවා පින්වතුනි ආර්යයන් වහන්සේලා උදෙසා ඒ ආයෙ කටයුතු කරගෙන ඒ කටයුතු මේ ලෝකයෙන් මිදිලා එතර වෙලා යන්නට ඒ කර කටයුතු සඳහා විවිධාකාරයෙන් අපකැප වෙලා කටයුතු කරන්නා වූ සීලම් පිරිසිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ කෙකට රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමි දීනයන් ඔය සීල දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ඒ විශේෂ විහිදුවල පතුරුල් හරින් ඒ පිං විහිදී පැතිරී යාමෙන් ඒ යට යම් කිසි ගහ අපර උපද්‍රව දෝසාන්දකාර තියෙනවා නම් ඒ සීල දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා. යක්ෂ ප්‍රේත පිසාච මලකිවල කුම්භාණ්ඩ ආදී මෙද විනියා වූ දෝසාන්දකාර තියෙනවා නම් ඒ සීල දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා. අස්වා කටවා හෝහා ඕල් දෝසක සංකා දෝසාන්දකාර තියෙනවා නම් ඒ සීල දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අදෝ මේ ස්ථානට ඇවිදිලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් ආහාරයකින් පානයකින් සන්තර්පණය නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න නැති මාර්ගඵල අවබෝධ කරගන්න නැති එමනම් ඒ ආහාර පාන සකස්මෙලා එදා ඈත අතීතයේ ඉඳලා වැවමුණු සකස් කළ ඇලවේලි සකස් කළ කුමුරු වපුරල ගොයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කරගන්නකම් අපකැප වෙලා කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආව සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ඒ අය විශේෂ විහිදුවල පතුරුල් හරින් ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අය යම් කිසි අභව ස්ථානයේ ඉන්නවා නම් ඒන් අතමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැර සීම ලබත්වා කියලා සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් ඇතුළේ මොහොතකට සිහිපත් කරගන්න අද ඔබ මේ ස්ථානට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙති මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය ගොඩනැගීම නිසා. එවනම් මේ ස්ථාන භූමි ගොඩනැගීමේ ලහගඩලක් ගඩලක් ගන්න මේ ස්ථාන වලට ගෙනහලා බඳලා කළ සකස් කළා වූ යම් කිසි පිළිසක් ඉන්නවා නම් අන්නේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආව සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ඒ අය විශේෂ විහිදුවල පතුරුල් හරින් ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අයත් යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මේ දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ඒ අයත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද අපි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට නවීන විද්‍යාව කියන එක බොහෝමයක් උපයෝගී කරගන්න ඔබ බොහෝම ඈත ප්‍රදේශවල ඉඳලා මේ ස්ථානවලට එන්නේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථානවල ළඟා වෙන්න අවස්ථාව උදා වුණා. ඒ වගේම සජීවද ලෝකින් ඕනෑම කෙනෙකුට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථාව උදා කරගෙන තියෙනවා. මේ සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සියලු අවස්ථාවන් උදා කරගෙන තියෙන්නේ පින්වදින විද්‍යාඥ මතයෙන් සම්මත පිරිසක් සහ ඒ ආගේ අන්තිවාසික පිරිසක් විසින් මේ ලෝකෙට ඉදිරිපත් කරපු දායාද නිසා. එහෙමනම් ඒ දේවල් පාවිච්චි කරගෙන නිවන් දකින්න අපිට ඒ ආයත දෙන පින් අනුමෝදන් වෙන්න ඒ ආයත කැපයි. ඒක නිසා පින්වදින ඔබ විසින් රැස් කරගත් ආ සීලම පුණ්‍ය සම්බාර ධර්මියෝ කුසල සම්බාර ධර්මියෝ අන්නේ විද්‍යාඥ මතයෙන් සම්මත පිරිසත් ඒ ආගේ අන්තිවාසික පිරිසත් සිහිපත් කරලා ඒ ආයතත් විහිදුවර පතුරුල් හරින්න ඒ පින් විහිදී පැතිරී යාමින් ඒ ආයත යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අතමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා ඒ ආයත පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්වදින බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරමින් කරගත්තා වූ අනන්ත ප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාට මේ අත්භවයේ තුලදීම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේදීම නিত্য මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.